පින්නතුනි සුබරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දස දහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තම තම නමින් ජම්මාන්තරගත වන්ට යදුනා වූ සීලම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස් දැකලා ඒ අය කෙරෙහි හිත පහදවාගෙන යම් කිසි අභාව්‍ය ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදලා සුභිත මුදිත වෙන්න කියලා මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබත් ඒ සීල දෙනාව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා හොඳයි පින්වතුනි. ඒ වගේම පළමුව සිහිපත් කරගන්න මේ අනාදිමත් සංසාර කියන ගමනේදී රාග දේශ මොහ සහිතව ජීවත් වෙද්දී තමන්ව මුදුන්පත් කර ගැනීම උදෙසා ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලාට නිගා කළා නම් ඒ උත්තමයන් වහන්සේලාගේ ගමනට බාධා කළා නම් කාගේ හෝ නිවනකට තරිද්දකට බාධා කරලා තියෙනව නම් අද මේ වෙලාවේ ඒ සීල දේ සිහිපත් කරගෙන ඒ උත්තම ආරයන් වහන්සේලා කමා කර සිටින්න ඒ වගේම අදිස්ථාන කරන්න මේ ධම් සභා මණ්ඩපයේදී මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට උතුම් වූ අරිහත් උතුම් වූ සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරනවා කියලා. ඒ වගේ මේ සෝතාපන්න ඵලයේ ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ඒ මාර්ග ඵලයන් අරිහත්ත්වයට දක්වා උපසම්පදා කරගන්නවා කියලා උත්තම වූ අදිස්ථානයකින් යුක්තව සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලු දෙනා. ඒ වගේම පින්තුනි සීලම දෙන අදිස්ථාන කරන්න තමන් මේ නිවන් මාග යන වෙලාවේ තමන්ට මොනෝහරි නොතේරිච්ච ධර්ම කාරණාවක් නිසා තමන්ගේ නිවන් මාග වෙහිලා තියෙනවා නම් අද මේ සද්ධර්ම දේශනාව දේශනා වෙද්දී ඒ දහම් සමාධියට ඔබගේ ඒ දහම් ගැටලුව අහුවෙන්න කියලා ඒකට අනුව ඒ සද්ධර්ම දේශනාව දේශනා වෙන්න කියලා සීලම දෙන අදිස්ථාන කරන්න. අද මෙතනට මේ බොහෝ පිරිස් ලැබිලා ඉන්නේ බොහෝම වැදගත් කාරණාවක් කතා කරන්න. බොහෝම වැදගත් කාරණාවක් කියන්නේ ඔබගේ ජීවිතය ගැන බොහොම වටින තීරණයක් ගන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඔය මෙච්චර කාලයක් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඇති එහෙයි එහෙයි කියලා සියල්ල පිළිගන්නට ඇති ඒ ඔක්කොම කළා තාමත් මේ සසර ගමන කෙලවරක් නැති ගමන කියන්න සූදානමෙත් ඇති. සමහර පිරිස මෙතන ඇති පින්වතුනි සද්ධර්මය අවබෝධ කරගෙන බුදුන් වූ සෝතාපන්න ඵලයේ පිහිටලා ඉන්න. ඒ අයට දැනුම් දිය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒවා තමයි මේ දේශනාවලින් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔබ නොදන්න කරුණු කාරණා කිහිපයක් තියෙනවා මේ විශ්වය තුල සිද්ධ වෙන්නේ. දැන් නිරන්තරයෙන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඔබට මේ වෙනකොට ඒව කන වැටිලා ඇති. ආන්ගේ දේවල් පිළිබඳව කතා කරන්න තමයි අපි අද දේශනාව සූදානම් කරන්නේ. ඒ වගේම ඔබට මොන හරි හිරවිච්ච දහම් කරුණු තියෙනවා නම් ඒ දේවල් දැන් තව ටික වෙලාවකින් සමාධියට නැගිලා ඒ වෙනුවෙන් අදිස්ථාන කරන්න කිව්වේ ඒකයි. ඉතින් ඒ කටයුතු ටික කරගත්තට පස්සේ පින්වදින ඔබට ඔබගේ මග ඇරිලෙයි. ඉතින් මේ දේශනාව කරගෙන යනකොට සමහර වෙලාවට ඔබගේ හිත රිදෙන්න එහෙම පුළුවන්. බෞද්ධය හුරතල් කරන්න යන ගමනක් නෙමෙයි මේ. නොබෞද්ධය බෞද්ධය කරන්න, අබෞද්ධය බෞද්ධය කරන්න යන ගමන. ඉතින් සමහර වෙලාවට පින්වදින තුවාලෙ එහෙම හැදුනට පස්සේ ඔය තුවාලෙ සුද්ධ කරද්දී ටිකක් වේදනාව එන්න පුළුවන්. තුවාල හදාගත්තට පස්සේ ඔය තුවාල වලට වෛද්‍ය උපදේශයක් නැතුව කටයුතු කරන්න ගියන විවිධාකාරයේ බෙහෙත් දාලා දැන් වන වෙලා තියෙන සමහරුන්ගේ තුවාල. වන වෙච්ච තුවාල වලට පින්වදින හොඳට බෙහෙත් අතුල්ලා සුද්ධ කරගන්න ඕනේ. හැරෝ එහෙම බින්දුවක් හරි කොහේ හරි ඉතුරු වෙලා තිබ්බොත් එහෙම වෙන්නේ තවදුරටත් ඕක බන වෙන එක විතරයි. ඒක නිසා ටිකක් තදින් අතුල්ලද්දි සමහර වෙලාවට රිදෙන්න එහෙම පුළුවන්. ඒ රිදෙන වෙලාවෙදී කවදාක්වත් ඒ දොස්තර මහත්තයා ගැන අහිතක් හිතාගත්තොත් එහෙම ඒක ලෙඩාට හොඳ නැහැ. ඒක නිසා පින්වදින මේ වෙලාවේ මම ඔබගේ තුවාල හොඳට දමලා අතුල්ලනවා. මම ඒකයි කිව්වේ. මේ හසරේ තුවාලේ මේක හොදගත්තේ නැත්නම් මේක හොඳ කරගත්තේ නැත්නම් බේත් දාගත්තේ නැත්නම් අමුව පායල් ඇගලා මහා විනාශයක් කරගන්න යන ගමනක් මේ ලෑස්තිලා ඉන්න හිලු දෙන. ඉතින් එන්නේ තුවාලේ සුද්ධ කරන වෙලාවට සමහර විට පොඩ්ඩක් හිතෙන්න පුළුවන් ඒක ඇත්තට ගණන් ගන්න එපා. මාත් එක තරහ වෙන්න එපා. ඒක උත්සාහ කරන්න කොහොම හරි වේදනාව ඉවසගෙන ඉන්න. ඉවසගෙන ඉඳලා කොහොම හරි මේ තුවාලේ බේත් ටික දාගන්න. ඔබ රිද්දන්න නම් මම මේ ගමන ආව නෙමෙයි. නමුත් සිංහදෙර රිදෙන්න පුළුවන් දේවල් කියන්නේ. ඉතින් අනිත් එක තමයි මේ දේශනාව යන වෙලාවේදී තියෙන කිසිම කෙනෙක් එහෙයි කියලා එහෙම කතා කරන්න එපා කිසි දෙයක. එහෙයි කියලා කියන්නේ just එහෙයි කියන්න එපා. තමන් මේ කියන හැම දෙයක්ම අවබෝධයට ගන්න උත්සාහ කරන්න. අවබෝධයට අරගෙන ඉවර වෙලා බලන්න මේ කියන එක සත්‍යද නැද්ද කියලා. යෝනිස මනසිකාර කරන්න කියලා කිව්වේ ඒකයි. අද යෝනිසෝ මනසිකාරය කියලා හදාගෙන තියෙන්නේ මොකද්ද? එළඹ සිටි දිහියෙන් ඉන්නවා කියන්නේ. එළම සිටි දිහියෙන් ඉන්නවා කියන එකට වඩා මහා ගැඹුරු අර්ථයක් තියෙනවා පිංගුදින යෝනිහිත මනසිකාර කරද්දී. යෝනිය කියලා කියන්නේ උප්පත්ති ස්ථානය, ඉස කියලා කියන්නේ උප්පත්ති ඇති කරන්න මුල් වෙන තැන. උප්පත්තියක් ඇති කරන්න මුල් වෙන තැන කියනවා අවිද්‍යා දෝෂණා කියලා. එහෙනම් මේ කියන සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරන් දියදී මේ අවිද්‍යා තෘෂ්ණා ගැළවිලා යනකම් මේක මෙනෙහි කරගන්නවා. ඒකද තමයි යෝනිහිත මනසිකාර කරනවා කියලා කියන්නේ. අවිද්‍යා තෘෂ්ණා ගැළවෙනකම් මේක මෙනෙහි කරගන්නවා කියන වෙලාවෙ. නැතුව එළඹ සිටි දිහියෙන් හිටියා කියලා හරියන්නේ නැහැ. එළඹ සිටි දිහියෙන් එන්නම් පන්තිවල ළමයි ඉගෙන ගන්න නේද? ගුරුවරයා පන්තිය උගන්වන්නේ එළඹ සිටි දිහියෙන් ඉඳගෙන ආ ගන්නවා. පන්තිය උගන්වලා හොඳ බත්පතක් ගැන හිතෙදී ගණන් තේරෙන්නේ නැහැ තමයි. නමුත් දෙඟදනේ ඊට වඩා එහා ගැඹුරු අර්ථයක් තියෙනවා යෝනිස මනසිකාර කරනවා කියන එක. එහෙනම් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය වෙද්දී ඔබගේ අවිද්‍යා තෘෂ්ණා ගැලවෙනවා. ඒ ගැලවුන්නේ නැහැ කියලා කියන්නේ ඔබ යෝනිසෝ මනසිකාරයෙන් හිටියා නෙමෙයි. ඒකයි මම කිව්වේ මෙතන ඉන්න කිසිම කෙනෙක් එහෙයි කියලා මේ කිසි දෙයක් පිළිගන්න එපා. ඒ කියන වාරයක් ගන්න සිංහදින මේව හොඳට තර්ක කර කර බලන්න. හොඳට තර්ක කරලා බලන්න මේ දේවල් ගැළපෙනවද මේ කියන කියේ. ගැළපෙන්නේ නැත්තම් ඔබට ප්‍රශ්න එන්න ඕනේ. මම උපරිම උත්සාහ කරනවා දේශනාව තුළදී ඔබට ප්‍රශ්න නොඑන දේශනාව කරන්න. ඒ කියන්නේ හැම පැත්තක්ම කව වෙන්න කතා කරන්න. හැබැයි ඒත් ඔබට තේරුම් ගන්න බැරි නම් කරන්න තියෙන්නේ ප්‍රශ්න නගන එක තමයි. දැන් බැරි වුණත් ප්‍රශ්න නගන්න පුළුවන් ධර්මයේ ඔබයි වෙබ්සයිට් එකට ගිහිනා ඔබේ තියෙන ප්‍රශ්න සියල්ල ඒකට යොමු කරන්න. එතන යම් දවසක දේශනා පවත්වද්දී මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙලා එයි. ඉතින් මේක මේ සම්බුද්ධ සාසනයක් කියලා කියන්නේ පිටුදින මේ හුරතල් වෙන්න පාවිච්චි කරන දෙයක් නෙමෙයි. මිනිසුන් බද සම්බුද්ධ සාසනය කියන්නේ හුරතලය. තමහරු තමන්ගේ මාන්නේ පෙන්වන සම්බුද්ධ සාසනය පාවිච්චි කරේ. ඒක නෙවෙයි හැමතැනම නම් ගහ ගහ එවිදින්. මම දැක්ක එක පන්සලකට ගියාම එක මහත්තෙක් කබඩ් එකක් පූජා කළා. මේ පන්සලට කබඩ් එකක් පූජා කළා. අඟල් 4 විතර පටියක. අඟල් 4 විතර පටියක. කබඩ් එකේ දිගට එතුමාගේ නම ගහලා. දාන්න පුළුවන් ඔක්කොම පට්ටන්දර ටික දාලා. ඔය රුපියල් ලක්ෂයක් විතර දුන්නාම ඔක්කොම හම්බ වෙනවානේ. එක පට්ටමගෙන එක ගන්න දේශබන්දු දේශ කීර්ති අර කීර්ති මේ කීර්ති ඔක්කොම ගහලා ඉවර වෙලා පුංචි නමක් තියෙන මිනිහට. හැබැයි නමට ඉස්සරහින් දෙන මහා පට්ටන්දර දෝගියා. ඕව ඔක්කොම පින්විතනේ ඔය සාසනික දායාද නෙමෙයි ඔය. ඔය කරන්නේ මාකටිං. අපි දන්නවනේ මාකටිං කියලා එකක් තියෙන්නේ. ඔය මාකටිං ඔය කරන්නේ. තමන්ව මේ ලෝකෙට දෙන්න උත්සාහ කරනවා. මමත් මේක දුන්නයි කියලා. හැබැයි ඒකුන් දන්නේ ඒකුන් දීලා තියෙන පුංචි කවර් දෙක. පුංචි කවර් දෙකක් දීලා මහා විහාරයට නම ගහගෙන තියෙනවා. නමුත් මෙතන මේ සාසනික දායාදේ දෙන මිනිස්සු ඉන්නවා කෝටි ගණන් සාසනයේ. හැබැයි නමක් ගමක සඳහන් නැහැ. මොකද මෙතන මේ ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේදී ඇවිල්ලා මම මොකද්ද කළේ? මම නමස්කාර කළා උන්වහන්සේට. මම උන්වහන්සේ ඉදිරියේදී පොරොන්දු වුණා මම මේ නම අස්කර ගන්න ක්‍රියා කරනවා කියලා. මේ නම ගොඩ නැගිලා තියෙනවා මෙන්න මේ නම අස්කර ගැනීමේ ක්‍රියාවලිය මම ඉදිරියේ ඉන්නවා. ඒ උදෙසා කැප වෙනවා කියලා තමයි උන්වහන්සේට නමස්කාර කළේ. ගොඩක් පිරිස් කරන් හදාන්නේ මොකද්ද මේ නම උස්කර ගන්න වැඩ පිළිවෙලා. තමන්ගේ නම ගොඩ නගා ගන්න. අන්තිමට නමෙන් විතරක් හරියන්නේ නැහැ බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න ඕනේ තමන්ගේ නම ලෙඩුවේ. හැම කෙනාම පරිහරණය කරන බ්‍රෑන්ඩ් එකක් වගේ එකක් හදාගන්න තමයි අන්තිමට යොමු වෙන්න හදන්නේ. ඔය එකක්වත් පින්විතේ නිවන නෙමෙයි. ඒකයි මම කිව්වේ මේ සම්බුද්ධ ශාසනය අද එක එක જાතියට පාවිච්චි කරනවා බෙවිස්. සමහර මිනිස් පාවිච්චි කරනවා පින්විතේ මේ ලෝකයේ සාරයි කියලා අල්ලගෙන මේ ලෝකෙ කියන කෑලි කඩා ගන්න. මේක තමයි ඇත්ත. නමුත් සම්බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියන එක ගැන කිසිම හැඟීමක් මේ මිනිසුන්ට නැහැ. සම්බුද්ධ සාධනයකින් ගන්න තියෙන සේවාව මොකද්ද කියන එක පිහිට ආරක්ෂාව මොකද්ද කියන එක ගැන කිසිම අදහසක් නැහැ. අද ලොකුම දේ තමයි පිරිත් ටික කියලා පැම්බොන්න පුළුවන්. ඒක නිසා උදේ නැගිට වෙලා ඉඳලා පිරිත් දා ගන්නවා. හවසට පිරිත් දා ගන්නවා. දැන් කවුද හෙව්වා මම බෞද්ධයෙක්. එතන පිරිත් දාන එක බෞද්ධයා. ඒක පිරිත් ටික ආ ඉන්න ගම මදුරේ කෑවොත් කල්ලා දානවා හරි ලස්සන. හොරකම කරන්න හිතනොත් එහෙම ඩංගාලේ හොරකම කරගන්න. හැබැයි පිරිත් දාලා තියෙන්නේ ඉතින් ඔබට පේනවනේ ඔබ ඔය ඔය ඔය ගතියට ගැළපීලා ගිහිල්ලා තියෙන නිසා තමයි තියෙන්නේ අද YouTube එකේ මේ ඉන්නේ ගොඩක් පිරිසිදි ඕවා හැසිරු හැසිරු කරනවා YouTube එකේ ගැහුවට පස්සේ පිළිත් කියලා নানা ආකාරයේ එකම සූත්‍රේ নানা ආකාරයෙන් දේශනා කරනවනේ දැන් ඇවිල්ලා තියෙනවා අන්තිමට අන්තිම මොහොතට යනකම් ඇවිල්ලා තියෙනවා පිංගුදනි දැන් සිතාර එක ගහලා මේ සිතාර එකත් එක්ක කියනවා රතන සූත්‍රේ තාම අඩුනේ එකම එක දෙයයි ඒ තමයි බීට් එක ඔබට තව ටික කාලෙකින් ඕකට බීට් එක එනවා. දැන් සිතාරෙක් කියද්දි පිරිත කියද්දි දැන් අපේ උපාසකම්මල මොකද කරන්නේ? උපාසකම්මල උපාසක මහතුරු දැන් මේ ගානට වැනිනවා. මේ ගානට වැනිවෙනි තමයි ඔය ටික කියාගෙන යන්නේ. ඇයි සිතාරෙක්ද ගහලා ලස්සන්ට කියනවයි. තව ටික කාලෙකින් පටන් ගන්නවා මොකද්ද? පොඩි ලී කැන්ඩල් එකක් තියාගෙන ඕකට තට්ටු කරා. මේම තට්ටු කර කර තමයි රතන සූත්‍රය ඊට පස්සේ කියන්නේ මොකද බීට් එකක් ආපු ගමන් සාමාන්‍යයෙන් අපිට බීට් එකක් එනකොට අපේ අතපය පොඩ්ඩක් වැනෙන ගතියක් එනවනේ මේ තට්ටු කරන ගතිය. ඔය බීට් එකත් එක පිළිත් කියන්න පටන් ගන්නවා තම නොබෝ දවසකින්. ඔන්න ඔවට තමයි බජන් කියලා කියන්නේ. බජන් කියන ඒවා නිර්මාණය වෙලා ඔන්න ඔමයි කමුහඳ බුදුහාමුදුරන්ගේ කාලේ. ඉතින් අපේ අස්පනාවිත මේ ශාසනය දැන් මේ බජන් වලට පෙරලෙන්නේ යන්නේ. ඒකට හේතුව තමයි පින්වතුනි මේ මිනිස්සු සම්බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් සම්බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා හරියට දැනගත්තා නම් පින්වතුනි ඔය මහා ශ්‍රේෂ්ඨ දේත් එක සෙල්ලම් කරන්න යන්නේ නැහැ මිනිස්සු. ඉතින් මම මේ කියන්නේ ඔබට පිරිත් අහන්න එපා කියලා නෙමෙයි තියෙන්නේ මේවා තියෙන දේවල් හරියට තේරුම් ගන්න. ඔබ හැමෝම දන්නවනේ iPhone එක කියන්නේ. ඔය මොකක් හරි අත භාවිතා කරන ෆෝන් එකක් තියෙනවනේ. ගෙදර බාසුන් නැහැලා බිත්ති බඳිනකොට gadolak madiy කිව්වොත් එහෙම ඔබ ෆෝන් එක දෙනවද මේක තියලා මැටි ගහපන් කියලා. හැබැයි තියලා මැටි ගහන්න පුළුවන් වුණා. නමුත් එහෙම කරන්නේ නැහැනේ. මොකද ෆෝන් එක කියන එක ඊට වඩා වටිනවා. ඒක නිසා ඒක බිත්තියට කියලා gadolak විදිහට පාවිච්චි කරන්නේ නැහැ අපි ෆෝන් එකක් සාමාන්‍ය. එහෙනම් අපි හරියට දැනගන්න ඕනේ වුණේ මේ සම්බුද්ධ ශාසනයක තියෙන වටිනකම. සම්බුද්ධ ශාසනයකින් ඔබට ගන්න තියෙන දේ. දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබට තුවාලයක් හැදුනොත්. ඔය තුවාලෙට බේත් දා ගන්න පුළුවන් නේද දොස්තර මහත්තයෙක් ලව්වා. ඔබට කැස්සක් හෙම්බිරිසාවක් හැදුනොත්. ඔබට සල්ලි තියෙනවා නම් ඉස්පිරිතාලෙක නැවතිලා ඔබට බේත් දා ගන්න පුළුවන් නේද? මොන හරි බේතක් හේතක් අහගෙන ඒකේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් එහෙනම් මේ මට්ටමට යනකම් මේක හැදිලා තියෙනවා. තමන්ට සල්ලි තියනවා නම් ඉහට සෙවණක් හදාගන්න පුළුවන් නේද? එහෙනම් ඒකත් අපිට හැදිලා තියෙනවා. එහෙනම් මිල මුදල් වලින් පින්වතුනි කරන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙනම් මේ සල්ලි වලට ලොකු වටිනකමක් දැන් ඇවිල්ලා තියෙනවා. මම කවදාවත් කියන්නේ නැහැ සල්ලි වටින්නේ නැහැ කියලා. සල්ලි තියෙන නිසා තමයි සල්ලි තියෙන පිරිස ආධාර උපකාර කරන නිසා තමයි අපිත් ඔය ආරාම විහාර කරන්නේ. මේ උත්තම අරිහතුන් වහන්සේලා බිහි වෙන ස්ථාන ගොඩනගන්නේ ඒ නිසා. එහෙනම් සල්ලි වටින්නේ නැහැ කියනවා නෙන්නේ. එහෙනම් දැන් ඔතනින් තව ටිකක් ඉස්සරහට යන්නකො. ඔහොම යනකොට පින්වතුනි එක තැනක් කියනවා ඔබට පුළුවන්ද ඔබට ඕනේද ඊළඟ අත්දැකේ බල්ලෙක් වෙන්න ඊළඟ අත්දැකේ බල්ලෙක් වෙන්න ඕනේ කවුරු හරි ඉන්නවද අසූචි ගන්න පෙරේතෙක් වෙන්න ඕනේ කවුරු හරි ඉන්නවද ඔන්න ඔතනට ආවට පස්සේ පින්වතුනි ඔබ මොල් සල්ලි කීයක් දීලාද ඔකෙන් බේරෙන්නේ දැන් ඔබ කියනවා ඔබ කැමති නැහැ කියලා ඒක බල්ලෙක් වෙන්න කැමති නැහැ හූසෙක් වෙන්න කුණු වෙලා මැරෙන යන සත්තු වෙන්න කැමති නැහැ අසූචි ගන්න මල පෙරේතෙක් වෙන්න කැමති නැහැ හරි කැමති නැහැ දැන් ඔබ කැමති නැහැ කියලා ඔබ නොවේද ඔබට? දැන් ඔය අද බල්ල පූස වෙලා තියෙන කැමති වෙච්ච උන්ද? මැරිලා ගිහිල්ලා මම බල්ලෙක් පූසෙක් වෙනවා කියලා කැමති වෙච්ච උන්ද මේ වෙලා තියෙන්නේ? ඔන්න ඕක හොඳට ඔළුවට ගන්න. එහෙනම් බින්දුවෙන් සල්ලි කීයක් දුන්නොත් ඔතනින් බේරෙන්න පුළුවන්? ඔබ එකතු කරලා එකතු කරලා එකතු කරලා පොතේ තියෙනවා 6 figure එකක්. ඉලක්කම් 6ක් තියෙනවා. පොතේ සල්ලි ලක්ෂ ගාණක් නෑ පොතේ තියෙනවා. නැත්නම් කෝටි ගාණක් පොතේ තියෙනවා. දැන් ඔබට පුළුවන්ද කෝටි ගාණක් පොතේ තිබුණයි කියලා ඊළඟ අත්මේ මැරිලා බල්ලෙක් නොවී ඉන්න බෑ? සල්ලි වලට වටිනකමක් තිබුණා. දෙඩක් හදුනොත් බේතක් කරගන්න වටිනකමක් තිබුණා. කන්න බොන නැති වුණොත් කන්න බොන ටිකක් හොයාගන්න වටිනකමක් තිබුණා. හිසට සේවනක් කරගන්න වටිනකමක් තිබුණා. එහෙනම් සල්ලි වල වටිනකමක් නෑ නෙමෙයි, වටිනකමක් තියෙනවා. සල්ලි වලට වටිනකමක් තියෙනවා. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙනවා පින්වදින, එක වැඩක් තියෙනවා. ඔන්න ඕකට දැන් සල්ලි වලින් කීයක්ම වටින්නේ? ඒ කියන්නේ සල්ලි වලින් මේක කරගන්න බෑ. එහෙනම් පින්වදින මේක කරගන්න සල්ලි වලටත් වඩා වටින යමක් තියෙනවා. ඔන්න ඒ සල්ලි වලටත් වඩා මේ ලෝකේ මිල කරන්න බැරි වටිනකමක් තියෙන මහ ශ්‍රේෂ්ඨ වස්තුවක් තියෙනවා පින්වදින. අන්න ඒකටයි සම්බුද්ධ සාසනය කියලා කියන්නේ. සම්බුද්ධ සාසනය තියෙන්නේ දිව්‍ය ලෝකේ බඩ ගන්න නෙමෙයි. ඔබ ක්‍රිස්තියානි වෙන්න ඔබට දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. Path to heaven. ක්‍රිස්තියානි ආගමේ තියෙන සංකල්පය. එහෙනම් ක්‍රිස්තියානි ආගමට heaven එකට යන්න පුළුවන්. දිව්‍ය ලෝකෙට. නමුත් ඊළඟට මේ බල්ලෙක් වෙන එක නවත්තන්න බෑ ඔය කිසිම තැනකට. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් මෙතන ඉන්න එකෙන් වැඩි හරියක් බල්ල බලන්නේ වෙන්නේ කියලා. ඒකයි කිව්වේ අමනාප වෙන්න එපා, ඇත්ත දැනගන්න. අපායේ යනවා. පොඩි කාලේ ඉඳලා ආච්චි අම්මා කියලා දෙනවනේ අපාය කියලා එකක් තියෙනවා. යම රජුරෝ ඉන්න ඕකේ මෙහෙම එහාට මෙහාට අදිනවා, එල්ල කඩනවා, දෙකට කඩනවා, ඔක්කොම කියනවා. හැබැයි ඔය එකකවත් සිංහලින් හරිය අවබෝධ වෙලා නැහැ. ඒක නිසා කිසි ගාණක් නැතුව දහවලු වැඩ කරගෙන මේ සංසාරේ යන්න ලෑස්ති. තරුණ ජීවිත ඔක්කොම දහවලු වැඩ කරන්න යොදා ගන්න. මොකෙක් හරි සල්ලි කාරයෙක් ගාව වැඩලි වෙලා ඒකට කඹුර ඌ එක කීයක් හරි දෙනවා. ඔයකට ආසාවෙ මොකද කරන්නේ? මුළු තරුණ ජීවිතේම නසා ගන්න. තරුණ ජීවිතේ නසාගෙන ඉවරුණාට පස්සේ ඔන්න වයසට ගියාට පස්සේ මතක් වෙනවා මල ගෙලිය දැන් මැරෙන්නේ යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? පන්සල් කෝවිල් පල්ලි ගානේ දුවනවා. දුවනilla බලනවා කොහෙන් හරි ගොඩ යන්න තියෙනවා කියලා. එතනට ගිහිල්ලා මෙච්චර කල් පුරුදු වෙලා ආපු ක්‍රමවේද ගනුව එතනත් මුදුන වෙන්න ගිහිල්ලා අන්තිමට පන්සලේ බල්ලා වෙලා තමයි උපදින්නේ. පන්සලක් අද නැහැ හොයාගන්න බල්ලු නැති. පින්වදී බල්ලා වෙන්නේ බහ අලු කරපු හිමි. නිකම් බල්ලු වෙන්නේ නැහැ කවුරු. සත්පුරුෂයන් වහන්සේලා මේ ළමේ ලෝකෙට දීපු සත්බස අලු කරලා දැම්මන. සත්බස බැහැර කරලා දැම්මන. ඕම මේ කරපු දහවල වැඩේට බල්ලා වෙලා උපදින්න. මානේන මක්කටෝ අති මානේන කුක්කුරෝ කියලා සාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ ඒකයි. මානෙන් වඳුරෙක් වෙනවා අති මානේට ගියේ ගා මොකද වෙන්නේ? බල්ලෙක් වෙනවා. අති මානෙට යනවා කියන්නේ බිංගුදින හැමදෙස්සෙම තමන්ගේ දේ ලෝකෙට දීලා අර ලෝකේ තියෙන සාර ධර්ම අයින් කරනවා. ඒකයි බහ අලු කරනවා කියලා කිව්වේ, නැත්නම් බැහැර කරනවා කියලා කිව්වේ. සත්බස බැහැර කරන හින්දා. සත්බස බැහැර කරලා මානෙන් ඉඳගෙන තමන්ගේ දේ දෙනවා එතන ඉඳගෙන. ඔය වැඩ කර කර ඉඳලා මොකද වෙන්නේ? පන්සලට ගිහිල්ලත් ඕක කරේ නිසා අන්තිමට මැරලා ගිහිල්ලා පන්සලේ බල්ල වෙලා තමයි උපදින්නේ. එහෙනම් බලු වැඩ කරන කෙනාට බිංගුදින බලු ගතියට උපාදාන වෙලා ඒකාන්තයෙන් බල්ලෙක් වෙලා උපදින්නේ. ඕක නවත්තන්න ධර්මතාවයක් නෑ මේ ලෝකේ. ඉතින් මේව තේරුම් ගන්න තමයි මේ සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ. නැතුව බින්දුවේ දිව්‍ය ලෝකෙට යන මග හදනව නෙමෙයි මේ සම්බුද්ධ ශාසනය. ඔය කෙබර වලට අහු වෙන්න එපා. කට්ටිය කියාගෙන යනවා චුතිසිත පිරිසිදු කරගන්න ඉල්ල කිය. චුතිසිත පිරිසිදු කරගන්න ක්‍රමයක් තියෙනවා නම් සාස්ත්‍රණ වාද නිවන් මඟ දේශනා කරයි. සිතක් හටගන්න කාලයක් ගැන හිතාගන්න පුළුවන්. ඒක පිරිසිදු කරගන්න. හරියට ඇඳුමක් හොදනවා වගේ කියලා හිතන් ඉන්න. චුතිසිත පිරිසිදු කරා. ඉතින් කියනවා අන්තිම මොහොතේ කොහොම හරි try කරන්න ඕනේ හොඳ එකක් හිතා ගන්න. පුළුවන් ඒවද ඔය කියන්නේ? ඕවා පින්වදෙනි ගිනි ගෙඩිය. මේ සද්ධර්මයේ බින්දු මාත්‍රයක් දන්නේ නැතු සද්ධර්මයේ ටිකක් කටපාඩම් කරගෙන ඉවරලා ලෝකෙට දේශනා කරන්න පිරිස ඉන්නවා. මං ඒ අයට දොස් කියන්නේ නැහැ. මම දොස් කියන්නේ පින්වදෙනි ඒ සද්ධර්මයේ අහලා ඒව සත්‍යයි කියලා වැටහෙනවා නම් ඔය මෝඩ මොළ වලට තමයි මං කතා කරන්නේ. මම මේ මෙතන ඉන්නා ගැන කියනෝ නෙමෙයි. ඔබ දන්නේ යාළුවෝ ඕනේ තරම් ඇති ඔහම අදහස් දරාගෙන ඉන්නේ. තව කට්ටියක් try කරනවා නිවන් දකින්න. අවුරුදු දෙකක් වීරය කරනවා. අපි අවුරුදු පහක් වීරය කළයි කියන්නේ. මගේ ශාස්ත්‍රඥ වහන්සේ අවුරුදු පහයිද වීරය කළේ. මගේ ශාස්ත්‍රඥ වහන්සේ වීරය කළා බුදුරු 12000 512027 නමක් ලෝකේ පහළ වෙනකන් උන්වහන්සේව වැඩේ කළා. පීර කළා. ඒ වීර්ය කළේ තමයි බුද්ධ රාජ්‍ය ලබා ගත්තේ. එන අවුරුදු දෙකක් තුනක් වීර්ය කරලා. ඒකට ඔය කොහේ හෝ දැන්වල ගිහිල්ලා භාවනා කරන්න උත්සාහ කළා. අර හාමුදුරුවෝ ගිහිල්ලා ටිකක් භාවනා කරනවා, මේ හාමුදුරුවෝ ගිහිල්ලා ටිකක් භාවනා කරනවා, ඔහොම කළා ගිහිල්ලා නිවන් දකින්න බැරි වුණාම කියන්නේ මොකක්ද? දැන් ඉතින් නිවන් නැහැ. දැන් නිවන් දකින්න බෑ. මේ කාලේ නිවන් දකින්න පුළුවන් අය පහළ වෙන්නේ නැහැ. ඇයි ඒ? මට බැරි වුණානේ. දැන් කතාව හරිද? මම මේ කියන්නේ මේකෙන් ලෝකෙන දීලා තියෙන මත එක එක පිරිස්. දැන් ඔක හරිද ඔය කියුවේ? දැන් මට බැරි වුණා කියලා තමයි හිකුට බැරිද? අසලි මහරහතන් වහන්සේ, සාරිපුත්‍රයන් වහන්සේ, ඔය දෙන්නගෙන් ප්‍රඥාවෙන් අතර අග්‍රස්ථානයේ කවුද? සාරිපුත්‍රයන් වහන්සේ. බුදුන් වහන්සේට විතරයි උන්වහන්සේ දෙවෙනි උනේ. ප්‍රඥාවසී. ගෝලයා කවුද? ගුරා කවුද? අද මම බණ කිව්වට තිංගදෙන මෙතන ඉන්න පුළුවන් සත් අවුරුදු දරුවෙක් අරිහත් වෙන්න පත් වෙන මට කදේ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? උන්වහන්සේ අරිහත් වෙන්න පත් වුණාම උන්වහන්සේ මේක පාරදීලා උන්වහන්සේගේ පාමුල මං ඉඳ ගන්න. ඒකයි නිවන් දකින්න විදිය. මුදුන ලොක්කෝ නෙමෙයි. මාර්ගඵලයන් උදෙසා ජීවිතේ පූජා කරන යන කෙනසක් තමයි නිවන් දකින්නේ. අනිත් අය නිවන් දකින්න බෑ. එහෙනම් පිංගදෙන කිසිම ආකාරයක ගිනි ගෙඩි වලට ඇහුම්කන් දෙන්න එපා. හරියට මේ අරිහත්ය ගැන කතා කරන්නේ බුද්ධ රාජ්‍යයටත් එහා ගිය එකක් විදියට. කවර කවදාකම් මේක නම් කරගන්න බෑ කියලා. ඒක ඇත්ත. ඔය කියන අයට කරගන්න බෑ. ඇයි ඒ? ඇයි ඒ කරගන්න බැරි? කරන්නේ නැහැ. එක බෙදීම බිඳුව කීයද? ගණිතය දන්නයි කියන්නේ. එක බිඳුවෙන් බෙදුවම කීයද? ඔබ ගාව අඹ ගෙඩියක් තියෙනවා, බිඳුවේ ගොඩවල් ගහනවා. බිඳුව කීයක් ගහුවේ? ගොඩව කීයක් ගහුවේ? ගොඩව කීයක් ගහුවේ? අනන්ත ගණන් ගහුවේ. වීර්ය කරන්නේ නැති කෙනාට නිවන් දකින්න අවුරුදු කීයක් ඇයිද? ටොපි බෑග් එකේ ටොපි 50ක් තියෙනවා. දවසකට ටොපි බින්දුවක් කරනවා. ටොපි බෑග් එක ඉවර වෙන දවස් 100ක් යනවා. එහෙනම් ඔය කියන කතාව හරිනේ. නිවන් දකින්න බෑ තමයි. ඇයි? කොන්ද පණ නැති වීර්ය කරන්න බැරි කාලේ නිවන් දකින්න බෑ තමයි. නමුත් ඔබට පුළුවන්. කොන්දක් තියෙනවනේ. ධර්මයේ තියෙනවා නම් කොන්දක් තියෙනවා නම් පින්වතුනි නිවන් දකින්න පුළුවන්. මේ මාර්ගඵලයේ විද්‍යාමානයි. පිරිනිවන් පාන උත්තමයන්ගේ මම පෙන්නන්න ධාතුන් වහන්සේලා ඔන්න. කවුද කියන්නේ නිවන් දකින්න බෑ? මුලින් මුලින් කියාගෙන ආවා. ලංකාවේ පහළ වෙච්ච අන්තිම මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ කියලා. ඒක තමයි මුලින් කිව්වේ. දැන් ඉතින් ඔය මතේ විල්ලිලා කියන්නේ මහරහතන් වහන්සේලා ලෝකෙ වී වුණා. දැන් කියනවා මලියදේව මහරහතන් වහන්සේලු ඉරිදී දිවිච්ච මහරහතන් වහන්සේලාගෙන් අන්තිමද. ඒ තරම්ම හීන දීන જાතියක් මේ ඉන්නේ. ඒ කියන්නේ පින්වතුනි තව සුළු කාලයක් යනකොට ඔබට ඉරිදීෙන් වඩින මහරහතන් වහන්සේලා දකි. ආන් එතකොට ඕකත් බින්දිලා යනවා. හැබැයි මම කියන්නේ ඔය ගිනි ගෙඩුවට අහුවෙලා තමන්ගේ නිවන වහගන්න එපා. ඔය ඔක්කොම ගිනි ගෙඩි. දන්නේ නැති කමින් කතා කරන දේවල්. ඒ පිරිසට මම දොස් කියන්නේ නැහැ. ඒ පිරිස දනුවත්කම තමයි ඔය තියෙන්නේ. නමුත් පින්වතුනි මාර්ගඵලයන් විද්‍යාමාන. අරිහත්ත්වයේ විද්‍යාමාන. අරිහත්ත්වයට යනකම් මගේ එලෙසම තියෙනවා. කරන්න අයයි නැත්තේ. නමුත් දැන් කරන්න අය පවා පහළ වෙගෙන ඉන්නේ. ආයි ඒ ගැන කතා දෙකක් නැහැ. මෙතන ඇති පින්වතුනි ඒකට මේ අවස්ථාව උදා කරගන්න පිරිස්. හැම දේශනාවක් අවසන් වෙනකොට අඩුම තරමේ 10 දෙනෙක් 15 දෙනෙක් ඇවිල්ලා පැවිද්ද අපේක්ෂා කරනවා. ධර්මයයි ඔබයි කියලා හැදෙන ආරාමේ. මේ වෙනකොට 80ක් පැනලා පැවිදි වෙමින් ඉන්න ගාන. මේ පළවෙනි අදියරේ. මම ඒ කාන්තේම දන්නවා දේශනා 23ක් තියෙනවා කරන්න. ওই ටික ඉවර වෙනකොට 100ත් 154 ගානක් එයි කියලා. ගහක් ගලක් යට ඉඳගෙන හරි තමන්ගේ වැඩේ කරගන්න හැබැයි එන්නේ. ඇයිල හැවොත් එහෙම අපිට කුටියක් තියෙනවා. ඊළඟට කියනවා ත්‍රිපිටකේ දණක් පෙන්නන කුටියක් ඇවිල්ලා මෙන්නේ නිවන් දකින කුටියක් ඕනේ කියලා තියෙනවා. කුටියක් ඕනද නිවන් දකින්න? ඒ මේව නැහැ. ආරක්ෂාව සැලසෙනවා නම් පින්වතුනි මොකක් හරි ඉහෙත සෙවණක් තියෙනවා නම් ওই මැදින් නිවන් දකින්න. ආන් එහෙම වීර්ය වඩනයි තමයි අපිට ඕනේ. මේ කටියොත්තර. මොකද පින්වතුනි ඔබ වෙහෙස මාන්තයෙන් හරි අම්බ කරගන්න ධනෙන් කොටසක් තමයි ධර්මයයි ඔබයි කියලා වෙන් කරන්නේ. ධර්මයේ ඔබයි අහන ශාවකයෝ ඉන්නවනේ. මොකද ඒ කිසිම කෙනෙක් නමක් ගහන්න බලාපොරොත්තුවක් නැහැ. ලක්ෂ 50 60 කෝටිය පූජා කරන පිරිස ඉන්නේ. අද මේ වෙනකන් මංවත් දන්නේ නැහැ කවුද කියලා. මටවත් පෙනෙන්න ඇවිදින්න නැහැ මමයි ඔහු වෙලේ කියලා. කොහොම ධර්ම අවබෝධයක් ඇද්ද? හැබැයි කබඩ් එකක් හන්දලට පූජා කරගෙන කබඩ් එකෙන් භාගයක් ගහ ගන්නව නම. ඔය කවුද? දැන් ඔබ හිතාගන්න. තියෙක නිසා පින්වදින මේ ඔබට අද මම මේ දේශනාව කරන්නේ ඔබගේ කාලේ මගේ කාලේ දෙකම නැති නොවේ. ඒ තමයි ඔබට මේ සම්බුද්ධ ශාසනයකින් ගොඩ යන්න විදිය කියලා දෙන්න හද. ඔබ බණ අහලා ඇති වෙන්න. මොකද බණ කියන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි බණද ඇහුවේ කියන එකයි බලන්න ඕනේ. බ කියන බිහිවි න කියන නැසීමට කරුණු කියනවනම් ආන්නේ කෙනා බණ කියන. එහෙනම් යම් කිසි බිහිවීමක් මේ සතරේ තියෙනවනම් අන්නේ බිහි කිරීම නසන්න ධර්මයක් කතා කළා නම් අන්නේකට කියනවා බණ කියනවා කියලා. ඕම් ඔය බණ ඇහුවනම් පින්වදිනේ ඔබට ඔය ප්‍රශ්න විසඳිනා මේ වෙනකොට. මම ඔබට එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. ඇයි අපි නිවන් දකින්න යන්නේ? අපිට තේරිච්ච දේ ඔබට තේරුම් කරලා දෙන්න. ඔබ හිතන්නේ එතනින් එහාට ඔබ මොකද්ද කළ යුත්තේ කියලා. මම ගෞරවයෙන් ආරාධනා කරනවා විශේෂයෙන් මෙතන ඉන්න තරුණ කොටස්, තරුණ තරුණියන්, භද්‍ර යෞවනයේ ඉන්න මහා ශක්තියක් තියෙන, හිතන මහා ශක්තියක්, ගතන ශක්තියක් තියෙන පිරිසට, විශේෂයෙන්ම හොඳට ඕපන් මයින්ඩ් වෙලා ඉඳගෙන හොඳට ඔළුව අරගෙන ඉවර වෙලා මේක අහලා බලන්න. නොගැලපෙන එක දෙයක්වත් මම කතා කරන්නේ නැහැ. එකිනෙකට ගැළපීලා යන කිසි දෙයක් මම කතා කරන්නේ නැහැ. ඒක නිසා මෙතන ඉන්න කාටවත් එහෙයි එහෙයි කියන්න ඕනේ නැහැ. මම ඔබගෙන් අහද්දී එහෙයි නෙමෙයි, අවබෝධනම් අවබෝධයි. නැත්නම් නැහැ. එච්චර කියන හැම දෙයකටම එහෙයි කියන જાතියක් මේ සම්බුද්ධ ශාසනයේ නැහැ පිටත. හැබැයි යම් කාලයක් තිබුණා මේ සම්බුද්ධ ශාසනය යටපත් වෙලා ගිය. මෙහෙර විහාර විතරක් මත වේලා ආපු කාලයක් තිබුණා. ඒකට මේ දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා වග කියන්න ඕනේ නැහැ. උන්වහන්සේලාට එහෙම දොස් කියන්න යන්න එපා. ගොඩක් අය කියනවා අනේ මේ බණ අපි කලින් අහලා තිබුණේ නැහැ නේ, අපිට ඉතින් කවුරු කියලා දුන්නේ නැහැ. එහෙම කියන්න එපා. ඒකට හේතුව තමයි පින්වතුනි යම් කාලයක් මේ සම්බුද්ධ ශාසනය හොඳට තියෙන වෙලාවක ඔය කාලිංග මාගල ආදි වශයෙන් ඒකුන් ඇවිදින්න මේක විනාශ කරන්න හැදුවා. මෙහෙර විහාර ගිනි තියලා පොත්ගුල් ගිනි දීපුවා. ඔන්න ඔය ටික කරපු නිසා ඒ කාලේදීම භික්ෂුන් වහන්සේලාට සිද්ධ වුණා ඒවා රැකීම උදෙසා කටයුතු කරන්න. අන්තිමට අමතක වුණා නිවන් දකින්න. ගෝලිය බිහි කරන්න පටන් ගත්තා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය. වෙහෙර විහාර තියාගෙන ඉන්න. වෙහෙර විහාර කඩල බිඳලා දාන නිසා. ඕකට හිත මෙහෙවපු නිසා අන්තිමට පැවිදි වුණේ ඇයි කියන එක අමතක වෙලා ගියා. එහෙම પરම්පරාවකින් ආපු නිසා තමයි පිළිගන්නේ අද මේ ධර්ම විනය යට යටද ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මෙහෙර විහාර රකින්න වැඩ පිළිවෙල එහෙම්මම පවතින. ඒක බොහොම හොඳයි. ඔබට කියලා බලක් පහනක් පූජා කරගන්න දැනක් තියෙන. එදා ඔකත් අතහැරලා දැම්මම මොකද වෙන්නේ? අද මලක් පහනක් පූජා කරන්න විදිහක් නෑ. එහෙනම් ඒ හැම කෙනාම කරන්න ඕනේ කාර්යභාරය කරනවා. දැන් ඔබ බලන්න මේ මේ මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒක නිසා මම මේ ඉන්ඩිවිජුවලි තනි තනියෙන් ඔය එක එක්කෙනාට කතා කරන්නේ. හස්බන්ඩ්යි වයිෆ්ට දෙන්නට නෙමෙයි කතා කරන්නේ, ඔබට මම කතා කරන්නේ තනි තනියෙන්. මේක තනි තනියෙන් අහගන්න බෑ. තනි තනියෙන් අහගෙන පින්වදෙනි ඔබගේ ජීවිතයේ තීරණ ඔබ ගන්න. ඒ අරගෙන ඉවර වෙලා තව කෙනෙකුට උදව් කරන්න ඒ ජීවිතයේ තීරණයට එන්න. මේ කියන එක ගැළපෙන්නේ නැත්නම් අතහැරලා දාන්න. එච්චර. හරි සරලයි. සුපර් මාකට් එකට ගියා වගේ කියලා හිතාගන්න. සුපර් මාකට් එකට ඔබ ගියොත් ඕකේ තියෙන බඩු ඔක්කොම ගන්නවද? ඔබට ගැළපෙන්නේ නැති බඩු ගන්නෙ නැහැනේ. ගැළපෙන එක විතරයි ගන්න. එහෙනම් ගැළපෙන එක ගන්න, ගැළපෙන්නේ නැති එක අයින් කරලා දාන්න. එච්චර තමයි ඔබට දැන් කරන්න තියෙන්නේ. එහෙනම් දැන් හොඳට මේ කියන කරුණු ටික තනි තනියෙන් අහගන්න. එකින් එක ධර්ම කරුණු විස්තර කරලා දෙන්න. හරි. දැන් මට කියන්න. මේ ලෝකේ දේවල් හැදිලා තියෙන්නේ මොනවද? ඔන්න ඔය පළවෙනි කරුණ හොඳට කතා කරගෙන යන්න. මේ ලෝකේ දේවල් හැදිලා තියෙන්නේ මොනවද? හොඳට මෙන්න මේක තේරුම් ගන්න. එකින් එක කතා කරලා බලමු. මේ ලෝකය කියලා කිව්වහම බින්දුනි රූප වශයෙන් පේනේවත් තියෙනවා, අපිට හිතෙනේවත් තියෙනවා. ඔය ඔක්කොම එකතු කළාට පස්සේ ඔබට ලෝකය කියන. එහෙනම් මේ ලෝකයේ දේවල් හැදිලා තියෙන්නේ හේතුන්ගෙන්. ඔන්න ඕක හොඳට ඉස්සර කරගන්න. නැත්නම් ඔබ බුදුදහම අහපු කෙනෙක් නෙමෙයි. මම මෙතන බෞද්ධය කියන්නේ කවුද කියලා කතා කරන්න යන්නේ නැහැ. දැම්ම මේ ටික තේරුම් අරගත්තා නම් ඔබට තේරෙයි මොකද බෞද්ධය කියන්නේ කියලා. මේ ලෝකයේ දේවල් හැදිලා තියෙන්නේ මොනවද? ඔන්න ඔතනට ආහම. මේ ලෝකයේ දේවල් හැදෙන්නේ පින්වතුනි හේතුන්ගේ. හේතුන් ගැළපීලා සකස් වෙන්නේ ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගලයෝ විද්‍යාමාන වෙන්න. හැදෙනවා නෙමෙයි. ද්‍රව්‍ය වස්තු සත්ව පුද්ගලයෝ විද්‍යාමාන වෙන්න. ඒ කියන්නේ පේන්න තියෙනවා. හේතුන් පටිච්ච සම්භූතං. බුදුදහමේ හරය. හේතු භංගා නිරුද්ධති. හේතුන් ගැළපීලා බැඳීමේ. ගැළපීලා සකස් වීමේ ඵලයක් විද්‍යාමාන වෙනවා. ඵලයක් ඇති වෙනව නෙමෙයි. ඇති වෙන්න බෑ කිසි දෙයක්. ඇති වෙන්නෙත් නැහැ, දේවල් නැති වෙන්නෙත් නැහැ. විද්‍යාමාන වෙනවා. උදාහරණයක් ගමු. මේ මේසේ කකුල් කීයක් තියෙනවද මහත්මයා? මේක එකයි. එකයි නේ. එකයි නේ. හතරක් තියෙනවා. මේ මේසේ හැදිලා තියෙන තියෙන්නේ කකුලකින්, කකුල් හතරක් සහ එක ලෑල්ලකින්. කකුල් හතරයි එක ලෑල්ලයි ගැළපීලා බැඳීනේ සකස් වෙලා තියෙනවා. ඔය ගැළපීලා බැඳීම හරි වැදගත්. කකුල් හතරකුයි ලෑල්ලකුයි දැම්ම පමණින් මේක නිර්මාණය වෙන්නේ නැහැ. ගැළපීලා බැඳෙන්න ඕන. එක කකුල් තුනකුයි එක කකුලක් මේසේ මැද්දෙන් තිබ්බොත් මේකද මේසේ කියන්නේ නැහැ අපි. එහෙනම් ගැළපීලා සකස් වෙන්නේ. ඒක කියන්නේ පටිච්ච වෙනවා කියලා. ඕක සිත්පත්තට ගියොත් එහෙම පටිච්ච වෙනවා. චන්ද්‍රාගයෙන් බැඳීමෙන් කමෙන්තර සකස් වෙන්නේ. එහෙම එකක් තියෙනවා හිම්පැත්තට කියන. නමුත් ඒක තව මෙහෙන් ගන්න. මෙහෙන් ගන්න තියෙන්නේ මොකද්ද? ගැළපීලා බැඳීම. විද්‍යාමාන වෙනවා මේසෙ කියන. දැන් මම මේක ඇල්ලුවා. දැන් මම මේ ඇල්ලුවේ මේසෙද? දැන් මම මේ ඇල්ලුවේ මේසෙද? නෑ. මම මේ මොකක්ද ඇල්ලුවේ? ලෑල්ල. දැන් මම මෙතන කකුලක් ඇල්ලුවා. දැන් ඇල්ලුවේ මේසෙද? ඒත් නෑ. දැන් ඇල්ලුවේ කකුල. දැන් මං කොහොමද පින්වතුනි මේසේ අල්ලන්නේ? මට හරි ආසාවක් තියෙනවා මේ මේසේ අල්ලන්න. කොහොමද මං මේසේ අල්ලන්නේ? මට මේසේ අල්ලන්න බෑ. මේසේ අල්ලන්න බැරි හේතුව තමයි විද්‍යාමාන වෙනව විතරයි මේසේ කියන්නේ. මේසේ කියන එක ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඇති වෙන්නේ නැත්තම් මේසේ කියන එක නැති වෙන්නේ නැහැ. විද්‍යාමාන වෙනව මක් වෙනකම් විතරයි. හේතු සපයනකම් මේකට අදාළ හේතු ටික සපයනකම් මේසේ විද්‍යාමාන. හේතු සපයන එක නතරකොලොත් මොකද වෙන්නේ? හේතු භංග. හේතු භංග වුණොත් මොකද වෙන්නේ? ඵලය හැදෙන්නේ එතනින් එහා. උදාහරණයකට ගන්න ලයිටර් එක හැමෝම දැකලා තියෙනවා. ලයිටර් එකක්, ලයිටර් එක ගැහුවහම ගින්දරක් ආවා. මේක ආවේ ඔබේ කැමැත්තෙන්ද? නෑ. මේක හැදෙන්න, ගින්දර කියන එක හැදෙන්න හේතු තුනක් තියෙනවා. දැන් ඕක හොයාගත්තේ විද්‍යාංශයට විසිද්ද. දාහයේ ද්‍රව්‍යයක් ඕන. දහන පෝෂකයක් ඕන. ජ්වලන උෂ්ණත්වයක් ඕන. එනි යම්කිසි උෂ්ණත්වයක් ඕන. එහෙනම් ඔය තුනේ එකතු, ඔය තුන ගැළපීලා බැඳීමෙන් විද්‍යාමාන වෙන යමක් තියෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද? ගින්දර කියලා. මේ තුන ගැළපීලා බැඳීමෙන් ගින්දරක් විද්‍යාමාන වෙනවා. එහෙනම් බින්දලේ මම ලයිටරේ ගැහුවාම ඔය ගින්න කොහෙන් හරි එනවද? මේ ගිනි ඔක්කොම තැම්පත් වෙලා තියෙන ගිනි කන්දක් එහෙම කොහේ හරි තියෙනවද මේ ලෝකේ? එහෙම එකක් නැහැ. ඊළඟට මම ගින්නවත් අතෑරිපු ගමන් ගින්දර ටික නතර වෙනවා. එහෙනම් ඒක කොහේ හරි ගිහිල්ලා ආයෙ තැම්පත් වෙනවා. එහෙම එහෙකුත් නැහැ. එහෙනම් අවශ්‍ය වෙලාවට එන්නෙත් නැත්තම් අනවශ්‍ය වෙලාවට යන්නෙත් නැත්තම් ඒමක් යාමක් පණවන්න පුළුවන්. ඇත නැත කියන ප්‍රත්‍ය දෙකෙන් මේ ලෝකේ පණවන්න පුළුවන්ද කාට? බෑ. ඇතත් නැහැ, නැතත් නැහැ. එහෙනම් පින්වතුනි ආත්මත් නැහැ, අනාත්මත් නැහැ. සම්බුද්ධ දේශනේ සාත්‍රුන් වහන්සේ ආත්මවාදියෙක් නෙමෙයි. ඒ වගේම සාත්‍රුන් වහන්සේ අනාත්මවාදියෙකුත් නෙමෙයි. අද ඔය අනාත්මයි අනාත්මයි කිය කී කෑ ගැහුවා. දෙසටක් මිත්‍යා දෘෂ්ටික ආගම් වලින් 18ක් ආත්මවාදී, 44ක් අනාත්මවාදී. සාත්‍රුන් වහන්සේ ඔය ආගම් වලට අයිති කෙනෙක් නෙමෙයි. උපතිස්ස බිරිවැජ්ජ කියලා ඇව්වහම අස්සජී මහරහතන් වහන්සේගෙන් ඔබගේ ගුරුවරයා මොන වාදීද බලාපොරොත්තු වෙන්නේ මොකද්ද උත්තරේ? එක්ක ආත්මවාදී කියයි, එහෙම නැත්නම් අනාත්මවාදී කියයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇයි උපතිස්ස බිරිවැජ්ජ මෙච්චර කල් ගියේ ගුරුවරු ඔක්කොම කවුද? එකෝ ආත්මවාදී, එකෝ අනාත්මවාදී. ආන් ඒ වෙලාවට මේ මම හරියට ධර්මය එහෙම දන්න කෙනෙක් නෙමෙයි. මම මොකද බොහොම නවක පැවිද්දෙක්. බොහොම ළඟදී මම පැවිදි වුණේ. ඒක නිසා මම වැඩි ධර්මය දන්නේ නැහැ. හැබැයි මම එක ධාතාවකින් කියන්නම්. යේ ධම්මා හේතුප්පව තේසං හේතු තථාගතෝ ආහ. ඕම් ඔය ටික ඇතුලේ බින්දුවේ මේ මහා ශ්‍රමණයාගේ වාදයේ තියෙනවා. ඔය වාදයේ තේරුම් ගන්න නැති කිසිම කෙනෙකුට මේ සම්බුද්ධ සාසනයෙන් පිළිසරණක් ගන්න බෑ. මේ රොකට් සයන්ස් නෙමෙයි. ඔබට ඕනනම් මම කියන්නම් ගුවන් යානාවක මේ එන්ජින් එකක් ගලවලා හයි කරන හැටි. ඇයි ලෝකෙ ගිනි ගෙඩි කාලා අපිත් ඉගෙන ගත්තනේ දේවල්? ඇයි ඒකෙන් ගැලවෙන්නේ? පුළුවන් ඒ කියලා හිතුවේ දුකෙන් නිදහස් වෙන්න. දැන් ඒකෙන් බැරි නිසා දුකෙන් නිදහස් වෙන්න මගට පිළිපන්නේ වෙන කියලා ඉන්නේ. නම් රොකට් සයන්ස් ඕනේ නැහැ මේක අවබෝධ කරගන්න. මේ බොහොම සරල දෙයක්. සත් අවුරුදු දරුවන්ට පුළුවන් මේක අවබෝධ කරගන්න. ඒකයි මං කියන්නේ පොඩි එවුන්ට පොඩි එවුන් කියලා හංවඩු ගන්න එපා. අනේ පොඩි එවුන් මොව දන්නේ? පොඩි එවුන් නෙමෙයි මහ එවුන් දන්නෙත් නැහැ. හරියට අහගත්තේ නැහැ. පොඩි අයට තේරෙන කාරණාවක් නේ. හේතුන් ගැළපීලා බැඳීමෙන් තමයි බින්දුනේ දේවල් විද්‍යාමාන වෙන්නේ. අපිට කිසි දෙයක් අල්ලන්න බෑ ඔය කියන විද්‍යාමාන වෙන වස්තු. හේතුව මොකද්ද? හේතු සපයනකම් ඵලය තියෙනවා. ලයිටර් එක ගහලා අර බටන් එක ප්‍රෙස් කරන් ඉන්නේ ඇයියෝ? ඔබට ගින්දර ඕනේ නම් ගින්දර විද්‍යාමාන කරගන්න ඕන නම් අර බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නම ඕනේ. ඇයි? ඔය හේතු තුනෙන් එකම එක හේතුවක් හරි නැති වුණොත් ඵලය විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔක්සිජන් හැම තිස්සෙම තියෙනවා. උෂ්ණත්වය තියෙනවා අර දැල්ල තියෙනකම්. එහෙනම් තව එක අඩුවක් තියෙනවා 1000 ද්‍රව්‍ය එන්න ඕනේ. ඒක නිසා මොකද කරන්නේ? අර බටන් එක ප්‍රෙස් කරගෙන ඉන්නවා. එහෙනම් බින්දුනි හේතු එකතු කරන තාක්කල් මොකද වෙන්නේ? ඵලය උදා වෙනවා. ඵලය ඇති වෙනවද? නෑ, ඵලය උදා වෙනවා. උදා වෙවි තියෙනවා මක් වෙනකන්ද? හේතු එකතු කරනකල්. ඔය හේතු එකතු කරන එක නැවැත්තුවොත් යම් දවසක මොකද වෙන්නේ? ඵලය උදා වෙන එක නතර වෙනවා. නිර්ුදා වෙනවා. නිරෝධ වෙනවා කිව්වේ ඔන්න ඕකට. නැති වෙනව නෙමෙයි. වැරදි දේවල් අල්ලගත්තාට පස්සේ මේක වටහා ගන්න බෑ. ලයිටර් එක ප්‍රෙස් කරගෙන ඉන්නකල් උදා කරනවා. උදා වෙන්න හේතු සපයනවා. යම් මොහොතක අරක අතහැරපු ගමන් මොකද වෙන්නේ? මෙච්චර වෙලා සපයපු හේතු නතර කළා. හේතු නතර කරපු ගමන් ඵලයේ ආපෞසරයක් විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් ඔතන තියෙනවද පින්වතුනි අපේ කැමැත්ත කියල එක? ඔය ගින්දර හැදෙන්න අපේ කැමැත්ත කියන එක බලපෑවද? හේතු සමානයි ඵල. කොහෙද අපේ කැමැත්ත තියෙන්නේ? දැන් ඇයි මං ඔතනද අපේ කැමැත්ත කියන එක ඇදලාගත්තේ? මේ ලෝකේ මනුස්සයා සැරිසරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි තිඟතුනි තමන්ගේ කැමැත්තට තියනවා කියලා දන්නකම්. මනුස්සයා ගුලා දෘෂ්ටියක ඉන්නවා මේ ලෝකේ පවතින දේවල් තමන්ගේ කැමැත්තට තියනවා කියලා. ඒක නිසයි ලෝකෙට එන්නේ, ලෝකෙට බැඳෙන්නේ. තමන්ගේ කැමැත්තට නැහැ කියලා දැනගත්තොත් කවදාවත් ලෝකෙට බැඳෙන්නේ නැහැ. හරි. දැන් ඔබ කිව්වට තේරෙන්නේ නැහැ. කිව්වේ වාක්‍යයක් විතරයි. දැන් උදාහරණ අරන් බලමු. මිනිස්සුන් ලෝකෙට බැඳෙන හැටි. ඔබ කැමතිද? විරූපී දරුවෙකුට. මෙතන ඉන්න කවුරුත් කැමතිද විරූපී දරුවෙකුට? කවුරුත් කැමති නැහැ. දරුවෙකුට බැඳිලා දරුවෙක් ඕනේ කියලා දරුවෙක් හදන්න යන දෙමාපියේ හරියටම දැනගත්තොත් මේ හැදෙන ළමයා විරූපී කියලා. ඔය ළමයාව ලෝකෙට ගේයිද? දැන් අද මේ අපේ වෛද්‍යවරු දරුව කුසේ ඉඳන් පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා බලනවා මුට අතපය ඔළු ටික ඔක්කොම හරි තැන් වල හරි විදියට තියෙනවද කියලා. ඔවුද නැද්ද? තිබුන් නැත්තම් මොකද කරන්නේ? තිබුන් නැත්තම් මොකද කරන්නේ? ඇලෙනවද? ඇලෙනවද? ඕනේ නෑව. නෑ. එහෙනම් ඇලෙන්නේ මම මගේ කරගන්නේ ඇයි? දරුව දෙන්නෙක් ඉන්නවා තාත්තට. එකෙක් හරි හොඳයි. අනිත් එක නාහෙට අහන්නේ නැති එකේ. නාහෙට අහන්නේ නැති එකේ අනිත් එක. දැන් එහෙනම් මට කියන්න. ඔය තාත්තා කියන්නේ අනේ කාට? මූ මගේ පුතා. අර මොකද? උඹ නම් මගේ එකෙක් නෙමෙයි. ඇයි ඒ? ඇයි උඹ නම් මගේ එකෙක් නෙමෙයි කියන්නේ? උඹ මං කියන විදිහට ඉන්නේ නැහැ. ඒක නිසා උඹ මගේ එකෙක් නෙමෙයි. එහෙනම් බිමදේ ඔතන හොඳට බලන්න මේ ලෝකෙට අපි බැඳිලා ඉන්නේ. මේ ලෝකයේ දේවල් අපි වසඟේ තියෙනවා කියලා හිතාගෙන අපි වසඟේ ඇත්තටම නැත්තම් ඒක හොඳටම ප්‍රත්‍යක්ෂයි නම් අපි ඒකට යන්නේ නැහැ කවදාකවත්. දරුවෙක් හඳන්න ඕනේ අම්මේ තාත්තේ දෙයියෝ ගාවට කියලා දරුවක් ඉන්නේ. දෙයියෝ කියනවා දෙන්න ලිස්ට් එකේ ඉන්නේ මෙන්න මූ කියලා ෆොටෝ එකක් පෙන්නනවා පාන්දු පෙරේතෙක් වගේ එකෙක්. මූ තමයි ඉන්නේ දෙන්නද? අර අම්මයි තාත්තයි ගණීද? නැහැ. එහෙනම් දැන් ඔබ ළමයි හැදුවේ එන එක මොකද්ද කියලා දැනගෙනද? ඔබ ළමයි හැදුවේ එන එක මොකද්ද කියලා දැනගෙන නෙමෙයි. ඔබ ළමයි හැදුවේ හිතේ ඉන්න එකා ඒ කියලා හිතාගෙන. නැත්නම් ඔබ ළමයාට ඇලෙන්නේ නැහැ ළමයි හැදීම කියන දේට ලෝකෙට එන්නේ නැහැ පිට. හොඳට තේරුම් ගන්න. ඔය තියෙන මුලා දෘෂ්ටිය තමයි හෙළේට ඉඳලා තියෙන්නේ. ලෝකෙට ඇලෙන්නේ මම කැමති විදියට මේක තියෙයි කියලා හිතෙන ඉන්න. ඔය ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට එංගලන්තයට යන්නේ මිනිස්සු මොකක්ද? මම කැමති විදියට තියෙයි කියලා හිතාගෙන. ඔක්කොම ඔළුවේ හදාගෙන තමයි එතනට යන්නේ. හැබැයි යන්න කලින් දෙන්නවා නම් එහෙම ගිහිල්ලා ප්ලේන් එකෙන් බහිනකොට මේන ට්‍රක් එකට තෝ යට වෙලා මැරෙනවා කියලා. යයිද? නෑ. එහෙනම් ඇමරිකාව යනවා කියන එක එපාම කරපු වැඩක් වෙනවා ජීවිතේ. ඇලෙන්නේ නෑ කවදාවත්. ඇලෙන්නේ පින්වතුනි හැමතිස්සෙම මගේ වසඟේ තියේ කියලා හිතිලා. මේක නම් මගේ වසඟේම තියේ. මම කැමති විදිහටම තියේ. ඔන්නයේ දෘෂ්ටිය නිසා මිනිස්සයා ලෝකෙට බැඳෙනවා. නමුත් ඇත්තටම බලන්න පින්වතුනි මගේ වසඟේ කියන එක මේකට අදාළද කියලා. නැත්නම් මුලා දෘෂ්ටියක් විතරද කියලා. දෙයක් හටගන්නේ හේතු දන හේතු දන හේතු සමානයි ඵල. ඔය සමීකරණේ කොතනද මගේ වසඟේ තියෙන්නේ? අද ඔබගේ දරුවෝ ජීවතුන් අතර ඉන්නේ ඔබ කැමති හින්දා. හොඳට තේරුම් ගන්න. ඔබගේ කැමැත්තක් මොකද? දරුවා ජීවතුන් අතර ඉන්න හේතු තියෙන නිසා දරුවා ජීවතුන් අතර ඉන්නවා. මේ වෙලාවේ හේතුවක් නැති වුණා නම් එහෙනම් මොකද වෙන්නේ? මේ වෙලාවේ හේතු රැඳුණා නම් මොකද වෙන්නේ? ඵලේ ඉවරයි. එහෙනම් අද මේ ඵලයේ විද්‍යාමාන වෙන්නේ හේතු ඵලයක් තියෙන හේතුව තමයි. හේතු සැකසි සැකසි එනවා. එක මොහොතක හරි මේගොල්ලෝ හේතු සැකසන එක නතර වුණොත් ඵලේ ඉවරයි. එහෙනම් දැන් මේ ඔබ කැමති නිසා නෙමෙයි ওই දරුවෝ ওই ජීවතුන් අතර ඉන්නේ. ඔය දරුවා විභාගේ පාසලේ ඔබ කැමති නිසා නෙමෙයි. හේතු සැකසීච්ච නිසා. එහෙනම් ඔය ළමයා ෆේල් වෙන්නේ ඒකට හේතු සැකසීච්ච නිසා. එතකොට කෙනෙක් ආයෙත් අපි පාඩම් කරලා වැඩක් නැද්ද? පාඩම් කරනවා කියන්නේ එක හේතුවක් විතරයි. පාඩම් ගලේ නැත්නම් මොකද? කොහොමත් පාස වෙන්නේ නැහැ. ඒ හේතුව සපයන්න ඕනේ. හැබැයි ඒ හේතුව විතරක් මදි. කැමැත්ත කියන එක කොහොමත් ඔතන නැහැ. ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් ගහන ලංකාව දිනනවා. ඇයි ලංකාවේ කැමති හින්දා? හොඳට බලන්න ඔබ මේව හොඳට දන්නවා. ලංකාවේ කැමති හින්දාද මේ මැච් එක ලංකාවේ දින්නේ? නෑ. ඒකොල්ල මහන්සි වෙලා සෙල්ලම් කරපු නිසා. සියලු හේතුන් සකස් වෙලා ආපු නිසා. මිනිසුන්ගේ කැමැත්තට නම් මැච් එකක් දිනන්නේ ලංකාවට කවදාවත් දිනන්න බෑ ඉන්දියාවත් එක්ක. ඇයි? ලංකාවගේ 60 ගුණයක් ලොකු ඒ රට. බිලියන් ගානක් මිනිස්සු ඉන්නවා. එහෙනම් කවදාවත් දිනන්න වෙන්නේ නැහැ මැච් එකක් අපිට. එහෙනම් හොඳට බලන්න බින්දුනේ මේ හේතුන් සපේනකල් මේ ඵලයක් විද්‍යාමාන වෙවි තියෙනවා. හේතුවක් නැති වෙච්ච ගමන් ඵලේ ඉවරයි. හොඳට දකින්න ඔය කියන කාරණා. ඔබට ලස්සන මූණක් තියෙන. දෙයයන් වහන්සේ දුන්න එකක්ද? එහෙම නැත්නම් හේතු ටිකක් නිසා හටගෙන තියෙනවා. හේතු ටිකක් ගැළපීලා බැලීම. අපි හිතමු ලස්සනට මේකප් කරපු ගෑල්ලා මේ කියන. තොල්වල මේව ගාගෙන පාට ගාලා ඇස් ඇස් ගාසට ගාලා ඇස් උඩ ගාලා එහි මෙම ගාලා ආදිවාසී එක එක જાතියෙන් මේ විචූරණ ගාගෙන ඔය ඔක්කොම හේතු ටික එකතු වීමෙන් ඵලයක් තමයි ඔය හැදෙන්නේ. ඒ වගේ මූණේ හැඩේ හැමේ ඉදිමිච්ච ස්වභාවයේ ගාන්ටේ තියෙන ස්වභාවයේ ඔක්කොම එක එක දෙයක් මොකක් හරි වෙනසක් වුණොත් මොකද වෙන්නේ? ඔය කියන ඵලයේ පවතින. හැබැයි මේ ගෑන්ලමගේ කැමැත්ත නම් මොකද? ඒ විදිහටම ඉන්න. නමුත් පුළුවන්. හේතුවක් වෙනස් වෙච්ච ගමන් ඵලයේ ඉවරයි. කැමැත්ත කියන එක ඒකට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි මුලා දෘෂ්ටියට පත් වෙච්ච එක හැමතිස්සෙම හිතාගෙන ඉන්නවා මේක මගේ වසඟේ තියෙයි. එහෙම කියලා හිතාගෙන තමයි ඒ දේවල් තදින් අල්ලන්නේ. එන ඔබ තණ්හාවට හේතුව දැනගන්න. තණ්හාව කියන එක ගැන කතා කරමු. දුකට හේතුව මොකක්ද ඇහුවොත් කෑ ගහලා කියන්නේ මොකද්ද? තණ්හාව. හොඳයි ඒකවත් දන්නේ නැහැ. තණ්හාවට හේතුව මොකද්ද කියලා ඇහුවොත්? අවිද්‍යාව. හා. අවිද්‍යාව කියලා කියනවා. මොකක්ද අවිද්‍යාව? අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියලා කිව්වට හරියන්නේ නැහැ. අවිද්‍යාව කියන්නේ විද්‍යාව නැතිකම කියලා කියන්නේ. මොකක්ද අවිද්‍යාව කියන්නේ? ඇත්ත ඇති සත්‍යයෙන් නොදැනේ. අවිද්‍යාව කියලා කිව්වේ තින්ගොදනේ විදලා බලලා නැහැ. විද්‍යා කළා නැහැ. විද විද ගිහිල්ලා බලන නැහැ. හොඳට විදලා බැලුවා නම් පේනවා ඇත්ත මොකද්ද කියලා. හැබැයි දැන් හිතන් ඉන්නේ මොකද්ද, මේවා අපේ වසඟේ තියෙනවා, අපිට කැමති විදිහට තියෙනවා. ඒක නිසා තමයි මිනිස්සයා හැම දෙයක්ම පටන් ගන්න. ඔබ ව්‍යාපාරයක් පටන් ගන්න ඔබ වසඟේ තියෙයි කියලා නෙමෙයිද? ඔබ ව්‍යාපාරයකට ආස කරන්නේ ඔබ වසඟේ තියෙයි කියලා නෙමෙයිද? හොඳට බලන්න. ඔබ වසඟේ නැති බව දැනගත්තොත් ඕක පටන් ගනීද? ඔබ ගෙයක් හදන්නේ ඔබ වසඟේ තියෙයි කියලා හිතාගෙන නෙමෙයිද? හොඳ ආකාරව දැනගත්තොත් ඔබ වසඟේ නැහැ කියලා ඔබ ගෙවන්න හදයිද? ඔබ මේ මහා ඉහළට ප්ලෑන් කරන්නේ දේවල් ඔබ වසඟේ ඔබට කැමති විදිහට තියෙයි කියලා හිතාගෙන නෙමෙයිද? හරියටම දැනගත්තොත් ඔබ වසඟේ ඕක නැහැ කියලා ඔබ ගොඩ නගයිද? ඔබ දේවල් වලට ඇලෙන්නේ පින්වදෙනි ඔන්න ඔය කරුණ ඔළුවේ තියෙන නිසා. මේ දේවල් මගේ කැමැත්තට පරිදි තියෙයි කියලා. ඕක තමයි අවිද්‍යාව. ඔය අවිද්‍යාවේ නිදහස වෙන නම් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඒකට. ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් පින්වදෙනි ඔබ හොඳට බලන්න මේ ලෝකේ හැදිලා තියෙන හැටි. හේතු ධන හේතු ධන හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. ඔය එක ධනකවත් මගේ කැමැත්ත කියන එක නැහැ. මම මේ කියන එක පැහැදිලිද? මම මේ එක පාට පටන් ගත්ත ගැඹුරු ධනකේ. හේතු වාසනාව දිනන අල්ලගෙන මෙතනින් නැගිට ගන්න. හේතු ධන හේතු ධන හේතු සමානයි ඵල. වෙන මොකුත් උතන තියෙනවද? හරි. එහෙමනම් හේතුවක් නැති වෙච්ච ගමන් ඵලය තියෙනවද? හේතුවක් නැති වෙච්ච ගමන් ඵලය ආයි තියෙයිද? නැහැ. එහෙනම් දැන් මේ උදාවෙදී තියෙන එකක් නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන? තත්ගාල හේතු සපේන එක නතර කරන්න. අම්මා බත් හැදී උයන්නේ කොහොමද? දරලිපේ බත් වේලක් දින කවුරු හරි දැකලා ඇතිනේ අඩු කරන්නේ දැකලවත් ඇතිනේ දරලෝකේ බත් උයන්නේ. ගින්දර ඇවිලි ඇවිලි එළියට එනවා නේද? එතකොට අම්මල මොකද කරන්නේ? ඇතුල් කරනවා. එහෙනම් හේතු සපේන කල් බත් හැලී ඉදෙනවා. බත් හැලී ඉදින ඉවරුනම අම්ම මොකද කරන්නේ? හේතු අදිනවා එළියට. හේතු එළියට ඇද්ද ගමන් ඉදෙන එක නතර වෙනවා. එහෙනම් ඉදීම කියන එකට අවශ්‍ය සියලු සාධක සපේන කල් මොකද වෙන්නේ? ඉදීම කියන එක සිද්ධ වෙනවා. එහෙනම් ඒක නිරුදා කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අම්මා කියලා කියනවා එතනදලා හිතනවා දැන් ඉදින් නතර වෙන. දැන් ඉදින එක නතර වෙන කොහොමද ඉදින් නතර වෙන්නේ? ඉන්දර ටික එහෙමම ඔහේ ඇවිද ඇවිලි යන්න තියද්දි ආ ඉදියන් ඉදියන් ඉදියන් එහෙමනම් කරනවට පොඩි උන් කොම්පිටු ගහන ඉඳන් පොල් කටට තට්ටු කරන කොම්පිටු ඉදියන් ඉදියන් ඉදියන් රැට කන්න ඉදියන් කිව්වම් ඉදෙනවා. ඒක හැබැයි සාමාන්‍ය ජීවිතේදී ඕක ඉදෙන්නේ නැහැ. ඕක ඉදෙන්න නම් පින්වතුනි මේ ඉදීමට අවශ්‍යම හේතුවක් තියෙනවා නම් අන්නේ හේතු ටික සපයන. ඒ හේතු උදා කරන කල් ඒ හේතු සපයන කල් අර ඵලය උදා වෙවි තියෙනවා. හොඳට මතක තියාගන්න උදා වෙවි තියෙන නිසයි තේන්නේ. පහන් ආලෝකයක් පත්තු වෙලා තියෙන්නේ බින්දුනි තෙලට වැටිය පටිච්චයි ගැළපීලා සකස් වෙලා තියෙන්නේ. ඕකට යකඩැලයක් දැම්ම නම් එහෙම වෙන්නේ නැහැ. තෙලට වැටිය පටිච්චයි මේ සාත්‍රුණාහදගේ දේශනා. එහෙනම් තෙල් අංශුවෙන් අංශුව ගිහිල්ලා වැටියත් එක්ක පටිච්ච වෙලා ගින්න හට ගන්න. තෙල් දැවෙන ওই විදිහ. එහෙනම් මේ ගින්න කියන එක අංශුවෙන් අංශුව උදා වෙනවා හැම මොහොතකම. ඒ අන්තු ගොඩාක් එකතු වෙලා තමයි අපිට දැනෙන්නේ මොකක් කියලා? ගින්නක් කියලා. හැම මොහොතකම උදා වෙන්නේ එක අංශුවක්. එන එක අංශුවක් උදා වෙවි උදා වෙවි උදා වෙවි තියෙනවා. ඒ අන්තුෙන් අන්තුව උදා වෙන නිසා අපිට පේන්න තියෙනවා මොකක්ද? ගින්න කියන එක. එහෙනම් එක පාටම ඔක්සිජන් ටික එතනින් ගියොත් මොකද වෙන්නේ? දැන් උදා කරන්න බෑ. ඇයි? ඵල දැන් උදා වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? නිරුදා කරනවා. අර මෙච්චර වෙලා හැටි හැටි ජීවිත එක නතර වෙනවා. ඕක තමයි හැමතැනම සිද්ධ වෙන්නේ. ජීවත් වෙනවා කියන්නේ ඵල ඔක්කොම උදා ඵල ඔක්කොම එකතු කරන හේතු. හේතු එකතු කරගෙන එකතු කරගෙන යනවා. හේතු එකතු කරන එක ඔබ නවත්තන්නේ නැහැ. හැම මොහොතකම එක හේතුවක් ඔබ හොඳටම දන්නවා. ඔක්සිජන් ඕනේ ජීවත් වෙන්න. ඒක නිසා මොකද කරන්නේ? හැම මොහොතකම ගාලා දිනවා ඇතුළට. කාබන් ඩයොක්සයිඩ් ඇතුළේ තියාගෙන ජීවත් වෙන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? ඒක පිට කරනවා. දැන් ඔය දෙක හොඳටම දන්නවනේ. වතුර බොනවා කනවා. ඔය හතර ගම්. ඔය හතර දෙනකම්ම මේ ශරීරයේ පවතිනව නේද? නැත්නම් කැමැත්ත හින්දාද පවතින්නේ? ඔබ ජීවත් වෙන්න කැමැති හින්දාද ශරීරයේ පවතින්නේ? නැත්නම් ඔය හේතු හතර සපේන්නේ. ඔය හේතු හතරෙන් එකක් හරි සපේන එක නතර කළොත් එම් මහ කාලයක් මේක උදා වෙවි තියේවි. නෑ. මේක ආහාරක ශරීරයක්. මේ එකින් එක කියන්නේ තියෙන හොඳට තේරුම් ගන්න මොකද්ද මෙතන තියෙන විද්‍යාව කියලා. මම ඔබට උගන්වන්නේ සයන්ස් එකක්. භෞතික විද්‍යාව වගේ බොහොම ගැඹුරු සයන්ස් එකක් උගන්වන්න. හොඳට උගන්න ගන්න. මේක පොඩි එකෙකුටත් තේරෙන දෙයක්. පොඩි එකෙකුට කිව්වනම් මම මේක සෙල්ලම් බඩු කරලා දාලා පෙන්නන දෙන්න. උදාහරණයක වෙනසක් විතරයි තියෙන්නේ. හොඳට ඔළුවට ගහන. මේක ආහාරජ කය. මේ ආහාරජ කය යැපෙන්නේ ආහාර වලින් හැමදෙස්සේ. එහෙනම් දැන් ආහාර දෙන කල්ම මොකද වෙන්නේ? ආහාර කියන හේතුව සපයන කල් මේක වැවෙනවා. යෝකෝ සූම හැදිලා තියෙන්නේ කොහොමද? අර මෙච්චර විතර තඩි මිනිස්සුයි උන් කොහොමද හැදෙන්නේ? මේ ආහාර දීලා දෙන දෙන වැටේට මේක වැවෙනවා. ඉස්සරහගේ දින අඹ ගහක පොර දාන්න මොකද වෙන්නේ? ඉස්සරහ තියෙන අඹ ගහට පොර දාන්න මොකද වෙන්නේ? වැවෙනවා. ශරීරෙත් එහෙමයි. පොර දාන්න වැවෙනවා. එහෙනම් හේතු සපයන්න මේක උදා වෙනවා. දැන් ওই මහත නෝනල උදේ ඉඳලා දුවන්නේ කොහොමද? ඇඟ හෙට්ටු කරගන්න කියලා දුවන්නේ. ඩයිට්‍රිෂියන්ලා හොයාගෙන ඉවරලා ආහාර පාලනය කරන්නේ. මේව උදේට කන්න, මේව දවල්ට කන්න, මේ වගේ එකක් රැට කන්න, වැඩ චුට්ටක් කෑම ඇති ආදී වශයෙන් ඔය පාලනය කරන්නේ. ඉතින් බැරි අය ඉතින් හිතින් ඔබ කරගන්න. ඔබ වශයෙන් නම් මේක තියෙන්නේ. හිතන්න විතරනේ තියෙන්නේ. තියෙන ඕන කෙනෙක්ගෙන් අහුවොත් එහෙම හෙට් වෙන්න ඇත්තටම ඕන. ඔව්. කැමැත්ත නම් මොකද්ද? කෙට්ටු වෙන්න. කෙට්ටු වෙන්න කැමැත්තෙන් ඉන්න එක හරියට කෑම දුන්නොත් මොකද වෙන්නේ? මේක වැවෙනවා. එහෙනම් දැන් ඔබට හොඳටම පේන්නේ නැද්ද පිංගදෙනි? කැමැත්ත මත නෙමෙයි තියෙන්නේ හේතු මත කියලා. අද ඔබගේ ව්‍යාපාරයේ දියුණු වෙලා තියෙන්නේ ඔබ කැමති නිසා නෙමෙයි බව තේරුම් ගන්න. සියලු හේතුන් සකස් වෙලා තියෙන නිසා එහෙම වෙනවා. නැත්නම් ව්‍යාපාරයක් කරන හැම කෙනෙකුට ඕනේ දියුණු කරගන්න නෙමෙයිද? නමුත් සියල්ලන්ටම හේතු සකස් වෙන්නේ නැහැ. එහෙනම් හේතු සියල්ල සකස් වුණා නම් පිංගදෙනි ඵලය හැදෙනවා. ඒකට ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි. මෙන්න මේ සංකල්පය පිළිගන්නවද? කිසිම අවිද්‍යාවකින් තොරව මේ සංකල්පය පිළිගන්නවා. හේතු සියල්ල සැකසුනොත් ඵලය හැදෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒක ඔබ කැමති වුණත් එකයි නැතත් එකයි. ඔය අංක එක කියන ඔය සංකල්පය පිළිගන්නවා නම් එතනින් එහාට ගියයි. හරි. එහෙනම් දැන් මේ සියලු දෙනාගේ ඔළු වෙනීමේ පේනවා, ඒක පිළිගන්නවා. දැන් යංගු අංක දෙකට. එහෙනම් දැන් ඔබ දන්නවා ඔබගේ කැමැත්තේ මොකුත් නැහැ. හේතු හැදුනොත් ඵල තියෙනවා. ඵල විද්‍යාමාන වෙනවා. හේතුවක් හේතු ටික ගැළපීලා බැඳීමෙන් ඵලයේ විද්‍යාමාන වෙනවා. හේතුවක් හරි නැති වුණොත් ඵලයේ ඉවරයි. පිළිගන්නවනේ. අපේ මේ දොස්තර මහත්මයෙක්ගෙන් අහුවොත් ඔය හදවතන යන නාලයක් කැපුණොත් එහෙම මේක තියෙයිද? නැහැ. එහෙනම් කොච්චර කැමතුනොත් වැඩක් නැහැ නේද? හදවතන යන නාලයක් කැපුණොත් තිබුරුවොත් මොනව හරි වුණොත් එහෙම. එක හේතුවක්. මේ හේතු කීයක්ද මේ ශරීරේ? හේතු ලක්ෂ ප්‍රකෝටි ගානක් හින්දා අද මම මේ කතා කරන්නේ, මේ මෙතන ඉඳගෙන ඉන්නේ. එක හේතුවයි නැති වෙන්න ඕනේ මක්ෙන්ද? මේ කය උපදේ, මේ කය හැදෙන එක නතර වෙයි. මේ පණගෙන්ද යන්න. ඒක නිසා තමයි පින්වදිනේ මම කියන්නේ, මොකෙක් හරි එකෙක් මලාට පස්සේ පුදුම වෙන්න ඕනේ නැහැ. පුදුම වෙන්න ඕනේ මොකක්ද? පුදුම වෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්න එක. හේතු 100ක් එකට බැඳිලා තියෙන එක ගැන නෙමෙයිද පුදුම වෙන්නේ? හේතු 100ක් එකට බැඳෙන එකද ලේසි? එක හේතුවක් අයින් වෙන එකද ලේසි? එහෙනම් පින්වදිනේ මේ මැරිලා යන එක හරි ලේසි වැඩක්. එකක් අයින් වෙච්ච ගමන් හරි ලේසි ඉවරයි වැඩේ. ඒ කියන්නේ මිනිමරුව මිනිවරන ලේසි. ජීවත් වෙන්න අවශ්‍ය සියලුම නාද කරගෙන නැටි කරන්න ඕනේ කිව්වනම් මැරෙන්න. ලේසි මිනිමරන්න පුළුවන්. ඇයි මේ ජීවත් වෙන්න පිංගුදේ නහර වැල් කීයක් තියෙනවද? අවයව කොච්චර තියෙනවද ඇඟ ඇතුලේ? ඔය ඔක්කොම නිසානේ ජීවත් වෙන්නේ. ඔය ඔක්කොම ටික කපන්න කිව්වනම් එහෙම මැරෙන්නේ. මිනිමරුව නැහනේ. ඇයි? ડોක්ටර්ලාට විතරයි මිනිමරන්න පුළුවන් ඒක. ඒ ඒගොල්ලෝ විතරනේ ඔක්කොම කැලේ ටික දන්නේ. එහෙනම් ඒගොල්ලෝ එකේ කපාගෙන අන්තිමේ කැපුවාම මැරෙනවා. එහෙම එකක් නැහැ. එක හේතුවක් අයින් කළා නම් බලේ ඉවරයි. ඒක තමයි සංකල්ප. මේක ඔබ හොඳට තේරෙන්න ඕනේ මේ වෙනකොට. එහෙනම් ඔය එක එක දනකවත් මගේ වසඟේ කියලා එකක් නැහැ. හේතු ටික එකතු වුණා නම් ඵලය හැදුණා. හේතු නැති වුණා නම් ඵලය නැහැ. දැන් එන සුනාමිය ඇති වුණේ දෙයයන් වහන්සේගේ කැමැත්ත. සුනාමිය කියන එක ඇති වුණේ දෙයයන් වහන්සේගේ කැමැත්ත නැහැ. ඒක තදාලා පරිසර සැකසලා රසෙච්ච එක මම මොකද උනේ? ඒ මහ විශාල රැල්ලක් වඩ නෙගුණ. හේතුන් පටිච්ච සම්භූතං. එහෙනම් අද මේ සයන්ස් කියලා කියන්නේ මොකද්ද තනිකර? බුදුදහමෙන් පෝෂණය වෙන දෙයක්. යම් තැනක සත්‍යයි නම් අන්නේ සත්‍ය තමයි බුදුදහමෙන් පනවන්නේ. හේතු සකස් වුණා නම් ඵලය හැදුණා, එච්චරයි. වෙන කතාවක් එතන නැහැ. කැමති වුණත් ගැන දත්තේ. හරි. එහෙනම් දැන් මට කියන්න. හේතුන්ගෙන් සකස් වෙන දේවල් හේතු නැති වුණාම නැති වෙලා යනවනේ. ඔය සකස් වෙන දේවල් නිසා ඔබව පෙළෙනවද නැද්ද? ඔය වස්තු නිසා ඔබව පෙළෙනවද නැද්ද? උදාහරණයක් ගමු මම බොහොම හොඳ එකක් උදාහරණයක් අරන් පෙන්නන්න. ඉස්සර ඔය යුද්ධ තියෙන කාලේ සිංහල බෞද්ධ ඉස්කෝලවල බෝම්බ තියනවා කියලා කිව්වා. ආනන්ද නාලන්ද වගේ ඉස්කෝල ළඟ බෝම්බයක් තියලා දිනවා කියලා ආරංචියක් ආපු ගමන් මොකද වෙන්නේ? අම්මල එන්නේ හැල් මෙදුවගෙන. ඇයි? ඉතින් පුදාව තමන්ගේ වසඟේ පවතිනව නම් මොකටද බෝම්බයක් තියලා ගාව දුවගෙන එන්නේ? එහෙනම් මේ පොඩි සැකයක් හිතේ තියෙනව නේද? මොනව වෙයිද දන්නේ? ඇයි මේ මොනව වෙයිද දන්නේ කියන සැකේ? එහෙනම් පොඩ්ඩක් හරි ඔළුවේ තියෙනව නේද මේ මගේ කැමැත්ත නෙමෙයි. හේතු නැති වුණොත් ඉවරයි. නමුත් දැන් මගේ කියලා අල්ලගෙන ඉන්නේ තණ්හා වෙලානේ. ඒක නිසා මොකද වෙන්නේ? මහා පෙළීමකින් පෙළෙනවා මේ වස්තු නිසා. දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ඉඳගන් අම්මා පෙළෙනවද නැද්ද? විනාඩි 10ක් පරක්කු වුණොත් අම්මා බස් හෝල්ට් එකට එනවද නැද්ද? ඇයි? ඇයි? පෙළෙන හින්ද නේද? තමන් වසඟේ තියනවා කියලා අල්ලගත්තට. නමුත් වසඟේ නැහැ නේද? කොයි වෙලේ මැරිලෙයිද දන්නේ? කොයි වෙලේ හේතුවක් නැති වෙයිද දන්නේ? දැන් මොකද වෙන්නේ? පුදුම පෙළීමකින් පෙළෙනවා. ඒ පෙළෙන නිසා තමයි අර ආරංචි ආපු ගමන් අම්මල කඩාගෙන දුවගෙන එන්නේ ওই ඉස්කෝල ගාවට. ඇවිල්ලා දරුවව දැක්කට පස්සේ අම්මෝ ඇති යන්තම් බොමෙ හුබුරලා නේ. ඔන්න ඔය පෙළීමක් තියෙනවා පින්වතුනි මේ හැම වස්තුවක් නිසාම අපිට. ඒකට හේතුව තමයි මේ දේවල් හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතු නැති වුණොත් ඵලයේ ඉවරයි. ඒක නිසා පුදුම අවිනිශ්චිතතාවයක් තියෙන. පුදුම අවිනිශ්චිතතාවයක් තියෙන නිසා පින්වතුනි හැම මොහොතකම අපි ওই වස්තු නිසා පෙළෙනවා. මේ ෆෝන් එක මගේ නම්. මේ ෆෝන් එක නිසා මම පෙළෙනවද නැද්ද? ඇයි ඒ පෙළේ? කැඩෙයිද දන්නේ? වැටිලා වීදුරුව කැඩෙයිද දන්නේ? සොප්පෙයා එකක් කවුල් වෙයිද දන්නේ නැහැ. තව මොකක් හරි බටන් එකක් කැඩෙයිද දන්නේ නැහැ. එහෙනම් හැම මොහොතකම මම මේ ෆෝන් එක නිසා මහා පෙළීමකින් ඉන්නේ. මගේ වසඟේ පවතින හින්දාද පෙළෙන්නේ? මගේ වසඟේ පවතින හින්දාද පෙළෙන්නේ? නෑ. පවතින්නේ නැති හින්දායි පෙළෙන්නේ. හැබැයි ෆෝන් එක ගත්තේ ඇයි මං? ඔන්න කරුමේ. ඔය තියෙන්නේ. මං ෆෝන් එක ගත්තේ මොකක් හිතාගෙනද? මං කැමති විදියට ඔක්කොම වෙයි කියලා හිතාගෙන. නමුත් එහෙම නැති නිසා මොකද වෙන්නේ? මොහොතක් මොහොතක් නෑර මේ ෆෝන් එක නිසා මම පෙළෙනවා. හිර වෙච්ච බස් එක නැගලා බස් එකෙන් බැස්ස ගමන් අල්ලලා බලන්නේ මොකද? ෆෝන් එක තියෙනවා. ඇයි? දන්නවා මොකෙක් හරි ගන්නත් පුළුවන් මේ. ඒකෝ කැඩිලාද දන්නේ නැහැ. අර ගෑණියෙක් හේත් වෙලා හිටියා ගැනිලත් දන්නේ නැහැ ෆෝන් එක. එහෙනම් දන්නවා කැඩිලා බිඳිලා වැඩිලා යන දෙයක් මේ. මගේ වසඟේ තියෙනවා නම් කැඩිලා බිඳිලායිද ඕක? හැබැයි බින්දුනේ මේක ගන්නකොට නම් හිතන් හිටියේ මොකක්ද? ගන්නකොට නම් හිතන් හිටියේ මේක මගේ වසඟේ තියෙයි කියලා. ඒක නිසා තමයි මේක ගත්තේ. මේක මගේ වසඟේ නැති බව දැනගත්තා නම් ගණීද ඔබ? ගණීද ඔබ? ගන්නේ නැහැ. ඒ කාන්තයි මට ඒක හොඳටම විශ්වාසයි ඔබ ගැන. මොකද ඔබ මන්ද බුද්ධි කියෝ නෙමෙයි. තමන් වසඟේ පවතින නැති බව හොඳටම දැනගත්තා නම් අල්ලන්නේ නැහැ ඒක වස්තුවක්. වස්තුවට ඇලෙන්න ප්‍රධාන හේතුව වස්තුවට ලොකු වටිනකමක් දෙන්න හේතුව පින්තුනි තමන් වසඟේ පැවතීම. මම උදාහරණයක් වෙන්නම්. ඔය වටිනකම ඉන්නේ මගේ කියන දැනට? ඇයි මගේ කියලා ගන්න? තමන්ට ඕන විදිහට තියෙයි කියලා හිතලා නේද? ඔය තමන්ගේ දරුවන්ට මගේ දරුවෝ කියන්නේ? ඇයි එහා ගෙදර කාට මගේ දරුවෝ කියන්නේ නැත්තේ? තමන්ගේ දරුවන්ට මගේ දරුවෝ කියලා එහා ගෙදර කාට මගේ දරුවෝ කියන්නේ නැත්තේ ඇයි? මේක මගේ වසඟේ තියෙනව මං කියන එක තමයි ඌ කරා. ඒක නිසා මොකද? ඌ මගේ දරුවා. එහා ගෙදර එකා මං කියන එක කරන්නේ නැහැ. ඒක නිසා ඌ මගේ දරුවා නෙමෙයි. එහෙනම් මේ මගේ වසඟේ පවතී කියන මුලා දෘෂ්ටියකින් නේද පින්වතුනි මගේ කියලා අල්ලන්නේ හැමතිස්සෙම? දැන් ඇයි මම මේ ශරීරෙට මගේ ඇඟ කියන්නේ? මේ ශරීරෙට මගේ ඇඟ කියන්නේ ඇයි? ඇයි මම මේ මහත්යගේ ශරීරෙට මගේ ඇඟ කියන්නේ නැත්තේ? මේකට මම විධාන දෙනකොට උසහන් අත කියනකොට මේක අතේ උස ගන්න පුළුවන්. ඒක නිසා මම මේකට කිව්වා මගේ ඇඟ කියලා. මං කියන උත්සහන් අත. ඒක ඉස්සෙන්නේ. ඒක නිසා මොකද? ඒක මගේ අත නෙමෙයි. දැක්කද ඔය මගේ කියන මේ මගේ වසඟේ තියනවා කියන තැනට එනකොට තමයි පිංගතුනි ආලෙ හිතෙන්නේ. කැමැත්ත හිතෙන්නේ. මගේ වසඟේ පවතින් නැතිකොට එහෙම නෑ. පාර යන ලස්සන ගෙල්ලෙන් දැක්කාම කොල්ලෙකුට එකපාර හිතෙනවා මේක නම් මගේ වසඟේ තියාගත්ත හැටි. හරි ලස්සනයි. මේක මේ විදිහට තියෙයි මං කැමති විදිහට. ගෙදර ගේනවා කසාද බැඳලා. දවස් දෙක යනකොට මොකද වෙන්නේ? අර මුලින් තිබිච්ච ආලේ දැන් නැහැ. ඇයි? වසඟේ තියන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් උට හිතෙනවා මේක වසඟේ තියෙන්නේ නැහැ. අල්ලපු ගෙදර නෝන නම් වසඟේ ඉදි. ඒක නිසා ඒ කියන්නේ ගෙදර ඉඳලා අල්ලපු ගෙදර නෝනත් එක්ක යන්නේ ඒකයි මිනිස්සු. මිනිසුන්ගේ වරදක් නෙමෙයි පිංගුතුනි. ධර්මයේ දන්නේ නැතිකම ඔය තියෙන්නේ. ඒක ගිහිල්ලා එතන බලනවා ඒක තියෙයිද කියලා. ඒක එතන නැත්නම් තව තැනකට ගිහිල්ලා බලනවා ඒක තියෙයිද කියලා. එක්ක මිනිස්සු ඔක්කොම හිරේ දාන්න ඕනේ. එහෙම නැත්නම් මේ මනස සුද්ධ කරන්න ඕනේ මිනිස්සුන්ගේ. යථාබෝධයට පත් කරන්න ඕනේ මිනිස්සුන්. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරයක් එනවා. එහෙනම් දැන් මේ මගේ කියන තැනට ඇවිල්ලා තියෙන පින්විතින් මගේ වසඟේ පවතිනවා කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා. ඕකම තමයි අන්තිමට අවිද්‍යාව වෙන්නේ. දැන් එහෙනම් ඔබ හොදාකාරම දැක්ක හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. මගේ වසඟේ තියන්න බෑ. එහෙමනම් පින්විතින් මගේ වසඟේ තියනවා කියලා යමක් අල්ලගත්තන තණ්හා කළාන. දැන් වසඟේ පවත්වන්න බැරි වීම නිසා පුදුමාකාර තෙලීමකින් පෙළෙනවා. ඒක ලේහිදි පහසු තෙලීමක් නෙමෙයි ඔය පෙළෙන්නේ. හැම මොහොතකම ඔබ පෙළෙනවා. ඔබ නොපෙළෙන එක වස්තුවක් කියන්න මට. ඔබගේ වාහනේ නිසා ඔබ පෙළෙනවද නැද්ද? බයිසිකලයක ඉඳලා ඔය කෝටි දෙකේ තුනේ වාහන දක්වා මොකක් හරි වාහනයක් ඔබ ගාව ඇතින්. ඔය වාහනේ නිසා ඔබ පෙළෙනවද නැද්ද? හැබැයි ඔය වාහනේ ගන්නකොට ඔය පෙළීම තිබ්බද? මුලා දෘෂ්ටියකින් වාහනේ ගත්තේ මගේ වසඟේ තියෙයි කියලා. නමුත් ගත්ත දවසේ ඉඳලා තේරෙනවා මේක මගේ වසඟේ නෑ. ඒක නිසා අනේ කොල්ලෙක් ගියාවද කියලා. හූරගෙන ගියාද දන්නේ නෑ. දුවල ගිහින් බලනවා. නෑ නෑ අම්මෝ ඇති අත්තා. එහෙම ඉන්නව කොල්ලෝ. කාර් එකක් දැක්කම ඉන්න බෑ. අර බලු ගති මතුවෙලා ඉන්න. මොකද කරන්නේ? අතේ තියෙන යතුරු කෑල්ලත් මෙහෙම ඇඟේ තියාගෙන කාර් එකේ ඇතින් දීගෙන යනවා. මෙහෙනම් ඒවා තියෙනවද දන්නේ නෑ. එංගලන්තේ නම් තියෙනවා. මේ ලොකු අඩින කාර්. ඉන්ෂුරන්ස් කම්පැනියද පවුන් 10,000ක් විතර යනවා ඒක හදන්න. යතුරු කෑල්ල අරගෙන ඕක හූරගෙන යනවා. දැන් ඔය ගත් එක වෙලෙන්නේ නැද්ද? ඈ? ඒක වාට අයිස් කැට වර්ෂාවක් වැටෙනවා. ඔබ ඉන්නේ ගේ ඇතුලේ. දැන් රත් වෙන්නේ නැද්ද ඔබ? ඇයි? අයියෝ වාහනේට වැන්නක් දන්නේ නැහැ. පොඩි ඩෙන්ට් දිනවත් දන්නේ නැහැ. ඈ පොඩි පොඩි හිල් හැටිලද දන්නේ නැද්ද? පෙළෙනවා. මගේ වසඟේ තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ නේද? ගන්නකොට හිතන් හිටියේ මහ වීර්යා වගේ. වීර්යා වගේ නේද ගත්තේ? ගිහිල්ලා ඔක්කොම අමතක වෙලා. ඔවා මේක මගේ වසඟේ තියෙන දේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය එකක්වත් වෙන්නේ නැහැ. නමුත් අද ගත්තට පස්සේ මොකද වෙන්නේ? හැම මොහොතකම පෙළෙනවා. දරුවා පෙළෙනවද නැද්ද? දරුවා නිසා ඔබ පෙළෙනවද නැද්ද? අවංකව කතා කරන්න. දරුවා හුස්මක් අරගෙන ඕක පල්ලෙ හදාන එකක් නැද්ද කියලා බලන් ඉන්නව නේද? දරුවන අසනීපයක් හැදුනොත් එහෙම පෙළෙනවද නැද්ද? ඉතින් වසඟේ තියෙන හින්දානේ හැදුවේ. ඔය ටික දන්නව නම් පින්වදින හදන්නේ නැන්නේ. නමුත් දැන් හදමු මොඩකක්ද? දැන් ඉතින් පෙළෙනවා. එහෙනම් දැන් ඔබට තේරෙනවද පින්වදින මේ ලෝකේ අපි වසඟේ පවතින්නේ නැති නිසා හේතුන්ගෙන් හැදිලා තියෙන නිසා අපි වසඟේ පවතින්නේ නැති නිසා අපි මේ වස්තු නිසා පෙළෙනවා කියන. ඔය පෙළීම මහ දුකක් නෙමෙයිද? උපදීන එක පැත්තකට දාන්න. මොහොතක් මොහොතක් නැර ඔබට දුක ගෙනත් දෙන්නේ නැද්ද ඔක? තව උදාහරණ කියන්න. මූණ ලස්සනට හදාගෙන ඉන්නවා. දෙබරෙක් එහෙට ගියා මෙහෙට ගියා. දැන් තෙලෙන්නේ නැද්ද? ඇයි? විද්දොත් මොකද වෙන්නේ? මේ හැදිලෙන්නේ. ඩෙන්ගු තියෙනවද? මදුරුවේ දැක්ක ගමන් තෙලෙන්නේ නැද්ද ඔක? අනේ මම බෞද්ධයි මරන්නත් බෑ මේ කරුමක්කාරයෝ කරගෙනවන්නේ වටේ ඵල ඵල ඵල අතින් එහෙට මෙහෙට ගගහා ඉන්නෝ ඇයි පෙළෙනවා පිංගුදිනි මොකද හේතුව මේ කයට කොයි වෙලාවෙ ලෙඩෙයිද දන්නේ නැහැ කියලා ඔබ දන්නවා හැබැයි කය ඉල්ලනකොට නම් කොහොමද ඉල්ලනකොට නම් හිතන් හිටියේ නොකඩෙන නොමිදෙන නොමැරෙන දෙයක් මේ ඉන්න නැහැ මගේ වසඟේ තියෙනවනේ මගේ වසඟේ තියෙනවා නේද? ඉංග්‍රීසි හැදෙන විදිහක් නැහැ. නමුත් දැන් මදුරුවෙක් ළඟින් යනවා දැක්කා. ඔබගේ විතරක් නෙමෙයි. මම විතරක් නෙමෙයි මගේ දෙයක් ගාවින් යනවා දැක්කත් මොකද වෙන්නේ? දැන් කැදේනවා. ළමයා ගාවින් මදුරුව කරගෙනකොට පොඩි ළමයෙක් එහෙමනේ. ළඟ ඉඳගෙන තලන වර මදුරුවට. පෙළෙන්නේ බයයි. දැන් තමන්ව පෙළන්නේ නැති එක දෙයක් කියන. තමන්ගේ ගෙදර තමන්ව පෙළෙනවද නැද්ද? මොහොතක් මොහොතක් නැහැර තමන්ගේ ගේ නිසා තමන් පෙළෙන්නේ නැද්ද? ඇයි ඔය තියෙන විදිහට තියාගන්න එපා? හේතුන්ගෙන් හැදිලා තියෙන හේතු සපයනකල් විතරයි ওই විදිහට ඕක තියෙන්නේ. දැන් දූවිල්ල රහිත ගේ කින්න කැමතිද? නැහැ. කුණු රහිත ගේ කින්න කැමතිද? ඒත් නැහැ. එහෙනම් ඔය දෙකම කැමති නැත්නම් ඔය දෙක නැතුව තියාගන්න නම් මොකද කරන්න ඕන? ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් ඔක අතු ගන්න ඕනේ, අස්සස් කරන්න, ඩස්ටින් කරන්න ඕනේ, ඔක්කොම ඩස් මේ මේ ඔය ටික පිහදාලා දාන්න ඕනේ. හැම තිස්සෙම ඔක තමයි කරන්න තියෙන්නේ. ඔක ගන්න එක නැවතුත් මොකද වෙන්නේ? අනේ විපරිණාමිතයන් දැන් දරන්න බෑ. ආයි කරගෙන කරගෙන කරගෙන යනවා. හේතු හද හදා ඉන්නකම් පින්වතුනි ඔය කියන ඵලයේ විද්‍යාමානයි. එහෙනම් ඔය ගේ දකිද්දි පෙලෙන්න පටන් ගන්න ඕක. එහෙනම් දැන් තනි තට්ටුවේ ගේ පෙලෙන ඒ ඉන්න පෙල එකා පෙලෙන එකද තට්ටු දෙකේ එකා පෙලෙන. ඌ දෙපාරක් පෙලෙන්නේ නැද්ද? තට්ටු තුනට ගහගන්න එක. ඌ තුන් පාරක් පෙලෙනවා, ඌ එක පාරක් පෙලෙන්නේ. හැබැයි පින්වතුනි කරුමක්කාර මානෙ හින්දා මොකද කරන්නේ? ගේ ගහනකොට ගහන්නේ තට්ටු තුනට හතරට. එංගලන්තේම ක්‍රමයක් තියෙනවා දැන් හැදිලා. මේ සිංහල මිනිස්සු අතර වෙන්නේ තෝ ඒෂියන් අතර තමයි ගොඩක් ඕක යන්නේ තරගේ. බාත්รูම් ගාන ඒකෙන් තමයි පොස් එක පෙන්නන්නේ. මට ඉතින් හරි hina උන් එළේව කියන්නේ. අපේ ගෙදරට බාත්รูම් හතරයි. මේ ලංකාවේ ඔය කියන්න බෑ. ලංකාවේ බාත්รูම් එකක් හදනවා කියන මහලු දෙයක් නෙමෙයි. නමුත් එංගලන්තේදී බාත්รูම් දෙක තමයි සාමාන්‍ය ගෙදරක තියෙන්නේ. බාත්รูම් හතරක් තියෙනවා කියලා කියන්නේ මහ ලොකු ගෙයක් ඒක. දැන් ඕකෙන් තමයි කියන්නේ. අපේ ගෙදර බාත්รูම් හතරයි. ඉතින් අහන්න තියෙන්නේ මොකක්ද? ඔය බාත්รูම් හතරෙම එකපාර කක්ක දාන හැටි ගියහන්කො බලන්න. දැන් පුළුවන්ද බින්දනේ? එහෙනම් ඔය මානෙට හදාගත්ත එකක් නෙමෙයිද? තනි කර මානෙට හදාගෙන ඒ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. උදේ ඉඳලා රස්සාව කරනවා මෝගේජ් එක ගෙවයි. මෝගේජ් එකක් කරන්න ගෙවලා හදලා තියෙන නිකන් මෙහෙ වගේ මේ අම්මගෙන් හම් වෙන උරුමයක් එහෙ නෑ. හරි අඩුයි එහෙම වෙනවා. ඒ වුණත් ඉන්හෙරිටන් ටැක්ස් කියලා ඒ වුණත් ගෙවන්න ලොකු ගාන අම්මගෙන් හම් වුණා. එහෙනම් මේ මහ විශාල ප්‍රමාණයක් බැංකුවට ණය වෙලා තමයි ඔය ගේ හදාගන්නේ. ඉන්නේ සමහරට අම්මයි තාත්තයි පුතයි දුවයි දෙන්නේ නැති. නැත්නම් අම්මයි තාත්තයි පුතයි. නැත්නම් අම්මයි තාත්තයි දුවයි. දැන් ඕකට 2 bedroom එකක් හොඳට ඕම ඇති. නමුත් හදාගන්නවා 5 bedroom house එකක්. bedroom 5යි. ඇයි? මානෙට. දැන් මොකද කරන්නේ? ගෑණී මිනිහයි දෙන්නත් එක නැහි නැහි හම්බ කරගන්න. මොකද මෝගේජ් ගෙවන්න ඉන්නේ මොකේද? ඉන්නේ එක කාමරේ. ටොයිලට් යන්නේ එකකට. ඔච්චරයි. අනිත් ඒව කාටද? කවුරුත් ඉන්නේ නැහැ. හැබැයි දවසක් දෙකක් යනකොට ඔක්කොම දුවිල්ලෙන් වැහෙනව නේද? දැන් පෙළෙනවා. පෙළෙන හිඳ දැන් මොකද කරන්නේ? අර ඔක්කොම උඩින් ඉඳලා පල්ලයට නතුක. පින්වතනි මේක කාම සුගතිය. හැබැයි මුන් ඉන්නේ දුගතිය. වැඩකාරයේ තියාගන්න බෑ. ඌට පවුන් 1500 2000 දෙන්න ඕනේ. එච්චර දරන්න බෑ. ඒක නිසා මොකද කරන්නේ? අර මහන්සියලා ඇවිල්ලා නිකන් නිදහසේ පොඩ්ඩක් ඉන්න නැහැ. මොකද කරන්නේ? අර උඩේ ඉඳලා පල්ලෙහාට අර ගේ අතු ගන්නවා. වැකියුම් කරනවා. ඔය ඔක්කොම කරනවා. දැන් මේ මානෙහිඳ නෙමෙයිද පින්වතනි මේ මිනිස්සු දුක් වෙන්නේ? හැබැයි හදනකොට නම් හිතන් ඉදී මේ ඔක්කොම මගේ වසඟේ තියෙයි කියලා. නමුත් දැන් ගේ දකින දකින වාරයක් ගන්න තෙලෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් හොඳට හම්බ කරන සුද්ද. ඌ හොඳට හම්බ කරනවා. ඌන් ධර්මයක් දන්නේ නැහැ. කාලා බීලා ජොලි කරලා ඌන් ඉන්නවා. තුන් දෙනයි නම් ඉන්නේ ගෙදර. ඌන් ගන්නෙ husband and wife දෙකයි. දරුවන්ට එකයි. එහෙනම් 2 bedroom house එකක් ඌ ගන්න. ඇයි උඩ මානේ පෙන්නන්නේ එකක් නැහැ. හොඳට කාලය ඇඳලා ඉන්නවා. පැය 6ක් 7ක් දවසකට වැඩ කරනවා. නිවාඩු යන කාලෙට උන් නිවාඩු යනවා හොඳට. අපේ මිනිසුන්ට නිවාඩුවක් යන්න විදිහක් නැහැ. ඇයි? ඒකත් මානෙට යන්න එපා. ඒක නිසා නිවාඩුවක් යන්න විදිහක් නැහැ. නිවාඩුවක් යන්න සල්ලි ටිකක් එකතු කරන අවුරුදු දෙකක විතර ඉඳලා. ඇයි? අයියලා කාමර තුන හතරක් උඩ වේදෙනවන්නේ නිකන්. ඕම් බලන්න මානෙට ගිහිල්ලා කරගන්න දේවල්. නමුත් බින්දලි මේ එකක් පදම වසඟේ තියන්න බෑ. තෙලෙනව හැම මොහොතකම. තෙලි තෙලි ගොඩ නගන. එක කාරණකින් පෙළෙන එක මානෙහිඳ මොකද කරන්නේ? ඌ තව කාර් එකක් ගෙනල්ලා කාර් දෙකම නිසා පෙළෙන්නේ. ඔය පෙළීම කොච්චරද කියලා ඔබට අවබෝධ වෙයි පින්වතුනි. ඔය දේවල් අත අරපු දාට එක දරුවෙක් නිසා පෙළෙන අම්මා තව එකෙක් හදාගන්න හදාගෙන පින්වතුනි අප්‍රමාණ ලෙස පෙළෙන. එහෙනම් දැන් ඔබ මට කියන්න අවබෝධ වුණා නම් විතර මේ පෙළෙන ගතිය මහ දුකක් නෙමෙයිද? මේ වස්තු නිසා ඒ ඒ මොහොතේ ඒ ඒ අවස්ථාවන්හි පෙලි පෙලි යනවා නේද තමයි. එහෙනම් පින්වතුනි මේ පෙලීම මහ දුකක් නම් මේ වස්තු සාරයිද? තමයිද මේසා දුක්ගේන වස්තු සාරයිද? පේනවදර තිබිච්ච මුලා දෘෂ්ටි. මගේ වසඟේ තියෙනවා කියලා ගත්ත නිසා ඒ වෙලාවෙ හිතුණා හරි සැපයක් මම මේ ගන්න කියලා. ඒ සැපයක් නිසා ඒ වෙලාවෙ හිතුණා මහා සාරයක් මම මේ ගන්න කියලා. ඒ සාරය නිසා ඒ වස්තුවට ගියා. නමුත් මගේ ඇත්ත කතාව මොකක්ද? හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ මගේ වසඟේ පවතින්නේ. ඒක නිසා මොහොතක් මොහොතක් නැර මහා දුකකින් පෙළෙන මහා පෙළීමක් තියෙන. ඔය පෙළීම නිසා මහා දුකක් උරුම වෙලා තියෙන. එහෙනම් මේ දුක උරුම කරන මේ වස්තු සාරයිද? කිසිම සාරයක් නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු දුන ඔන්න ඔය විදිහට මනාපර තේරුම් ගන්න. දැන් මට කියන්න එහෙනම් පෙළෙන්නේ නැති එක තැන මේ ලෝකේ තියෙනවද කියලා? තමන්ගේ කරගත්තොත් පෙළෙන්නේ නැති එක තැනක්වත් මේ ලෝකේ තියෙනවද? යාපනයේ කන්දසාමිගේ දරුවා නිසා ඔබ පෙළෙනවද? ඔබ පෙළෙනවද? නැහැ. හැබැයි ඔබගේ දරුවා නිසා පෙළෙනව නේද? එහෙනම් මේ දුකට හේතුව තණ්හා. හැබැයි තණ්හා කරන්න හේතුව මොකක්ද? අර මගේ වසඟේ තියනවා කියලා ගත්ත මුලා දෘෂ්ටි. කන්දසාමිගේ ළමයා කාගේද? කන්දසාමිගේ නේ. ඔබේ නෙමෙයි. එහෙනම් ඔබ වසඟේ තියන්න බෑනේ. ඒක නිසා ඔබ ඇලෙනවද? නැහැ. ඔබේ දරුවෝ ඔබ වසඟේ තියන්න පුළුවන් කියලා හදාගත්ත හින්දා මොකද උනේ? ඒකට දැන් ඇලිලා ඉන්නේ. ඒකට ඇලුනා කියන්නේ මොකද්ද දැන්? දැන් ඒක හරි සාපේනේ. ඔහොම පින්වදේ නොපෙළෙන එක තරක්වත් මේ ලෝකේ නැහැ. එහෙනම් දැම්මට ඔබ කියන්නේ ඔබට ආයි උපදින්න ඕනේ. මේ වස්තුවක් පෙළෙනවා නම් මේ වස්තුවක් පෙළෙනවා නම් මේ වස්තුවක් පෙළෙනවා නම් ඔබට ආයි උපදින්න ඕනේ මේ වස්තුත් එක්ක. ලංකරගන හැම දෙයක් නිසාම තමන්ව පෙළෙනවා නම් පින්වදේ මේක රව තවදුරටත් ඕනේද උපදින්න? නැහැ. දැන් පුළුවන් ද උපදින්න නැතු ඉන්නේ? දැන් ඔබ තීරණය කළා මට උපදින්න ඕනේ නෑ ආයි. ඇයි? වස්තු ලංකරගත්ත ගමන් පෙළෙනවා. පුදුම පෙළීමකින් ඉන්නේ මම මේ වස්තු නිසා. හෙට මෙහෙට මගේ ජීවිතය ගැනත් පෙළෙනවනේ. ඕකනේ ඇත්ත කතාව. හෙට මොනවා වෙයිද දන්නේ. ඉතින් පෙළෙනවා. ජීවිතේට ආසකා ජීවිතේ නිසා පෙළෙනවා. නිරෝගීකමට ආසකා නිරෝගීකම නිසා පෙළෙනවා. ඒක තමයි ඇත්ත. මේව හොඳට තේරුම් ගන්න ඔබගේ ජීවිතේට දදා. මං කියන්නේ ධර්මතාවයක් විතරයි. විවිධාකාර උපමා උපමේය ගන්නේ උදාහරණ දක්වන්නේ ඔබගේ ජීවිතයට මේක ලං කරගන්න ලේසි වෙයි. ඔබ ජීවිතයට දාගෙන බලන්න. ඔබ හෙට ඔබට ලෙඩ වෙයිද නැද්ද කියන එක තුල පෙලෙන්නේ නැද්ද? ඔබ මේ වයසට යයි කියන එක තුල පෙලෙන්නේ නැද්ද? ඔය හැම එකක් තුලම ඔබ පෙලෙනවා. ඔබගේ ජීවිතයේ කෙලවර වෙයිද කියලත් ඔබ පෙලි පෙලි ඉන්නේ හැමතිස්සෙම. හරි. දැන් එහෙනම් අපි හොදාකාරව දන්නවා මේ ජීවිතේ නම් කිසි හරයක් තියෙන එකක් නෙමෙයි. මොන දේ ලං කරගන්න ගියත් මහ පෙලිල්ලකින් පෙලෙනවා. එහෙනම් දැන් ඔබ තීරණය කරනවා මට ආයි උපදින්න ඕනේ නැහැ. හරි. දැන් පුළුවන් උපදින්න නැතු ඉන්න. උපදින එක ඔබ වසඟේද තියෙන්නේ? ඕන්න තේරුම් ගන්න. උපදින එක ඔබ වසඟේද තියෙන්නේ? නැහැ. ඒකත් මොකද? හේතුන්ගෙන් හටගන්න ඵලයක්. එහෙනම් ඔබ හේතු සකස් කරලා දෙනවා නම් මොකද වෙන්නේ හැමදෙස්සෙම? ඵලය හැදෙනවා. ඔබ කැමති වුණත් එකයි, අකමැති වුණත් එකයි. ජාති ධම්මානං ආයිසෝ ඒවං ઈච්ඡා උපජ්ජති. අහෝ වතමයන් ජාති ධම්මා ආස්සාම නචවදනෝ ජාති ආගච්ඡයි යන්ති. තබෝ පනේතං ઈච්ඡායේ පත්තබ්බං ඉදම්පි යම් විච්ඡන ලබති ධම්පි දුක්ඛං. යම් බලාපොරොත්තු වෙනවා ඒක නොලැබීමේ දුකට කෙනෙක් බලාපොරොත්තු වෙනවා අනේ මට අර ජාතිය උපතක් නම් හොඳයි. නමුත් ඒක එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඉතින් මේකට හේතු තියෙනවා නම් තමයි ඒක හැදේ. මං කිව්වේ ඒකයි. මෙතන ඉන්න කාටවත් බල්ලෙක් වෙන්න ඕනේ නැහැ. කැමැත්ත තියෙන්නේ බල්ලෙක් වෙන්න බෑ කියන. දැන් ඒකද ඉස්ක වෙන්නේ? නැහැ. හදන හේතු ටිකෙන් තමයි ඵලය හැදේ. එහෙනම් හේතු හේතු හැටෙවුවනම් යම් දෙයක් නිර්මාණය වීම සඳහා ඒකේ ඵලය තමයි හැදෙන්නේ. එහෙනම් දැන් ඔබ අද තීරණය කළා නම් මට උපදින්න බෑ කියලා ඒක කිසිවකට කමක් නැහැ එතන. මට උපදින්න බෑ කිය කී හේතු සැපෙවොත් මොකද වෙන්නේ? මට බල්ලෙක් වෙන්න බෑ කිය කී බලු වැඩ කර කර හිටියොත් මොකද වෙන්නේ? බල්ලෙක් කෙනෙක් නවත්තන්න බෑ. එහෙනම් පින්වත්නි අපි වශයෙන් පවතින කිසි දෙයක් මේ ලෝකේ නැහැ. හේතු සැපේනකොට ඵලය හැදෙනවා. එහෙනම් දැන් ඔබ තීරණය කරා නම් මට ආයි උපදින්න බෑ කියලා ඒක ඔබ වශයෙන් තියන්න බෑ. එහෙනම් එන්නේ ඒ ක්‍රමවේදය මොකද්ද කියලා තමයි පින්වත්නි ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙට දේශනා කළේ. දැන් ඕක ගණ දෙයියන්ගෙන් ගන්න පුළුවන්. ඕම් ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ වටිනකම තේරුම් ගන්න මම මේ කතාව මෙච්චර වෙලා කරගෙන. දැන් ඔබ තීරණය කළානේ ඔබට ආයි උපදින්න ඕනේ නැහැ මේ පෙළේට හිඳ කියලා. අනිත් එක වසංගේ පවත්තන්න බෑ. ඊළඟට මේ බල්ලෙක් වෙයිද දන්නේ නැහැ. හරකෙක් වෙයිද දන්නේ නැහැ. කුණු පෙරේතෙක් වෙයිද දන්නේ නැහැ. කොටු මල මුත්‍ර කණෙක් වෙයිද දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. අංගවිකලෙක් අබ්බගාතෙක් වෙයිද දන්නේ නැහැ. ඔය ඔක්කොම දන්නේ නැහැ. එහෙනම් මේ උපදීම නිසා පෙළෙන්නේ නැද්ද දැන් ඔබ මේ මොහොතේ? ඔය වයසට ගියාට පස්සේ දන්නවනේ දැන් තව තව ටිකකින් කොයි වෙලාවෙ මැරෙනවද? දැන් මොකද කරන්නේ? දැන් තෙලෙනවා. ඒකනේ අනේ පුතේ මං දඹදිව ගියේ නෑ මාව දඹදිව එක ඵලයක් කියලා ඉන්දියාවේ හැමතැනම කරක් ගස්සලා තරන් එන්නේ ගිහින්. අනේ පුතේ මාව අටමස්ථානේ අරන් ඵලයන්. ඉතින් බස් එක නැගලෙලා අටමස්ථානෙම ගිහින් එනවා. මොකටද මේ? තෙලෙනවා. ඇයි ඒ? මැරෙලා මර පෙරේතෙක් වුණොත් එහෙම. මැරෙලා සතෙක් වුණොත් එහෙම. අනේ පුතේ මගේ චුතිසිත පිරිසුදු කරගන්න ඕනේ මට බල ටිකක් දාලා දීපන් අහන්න. ඔය ටික කියන්නේ මොකද හේතුව? පින්වදිනේ පෙළෙනව හොගාලා මේ ඊළඟ මොහොතේ මොනවා වෙයිද දන්නේ නැහැ. හැබැයි තරුණ කාලේ ඔය එකක්වත් මතක නැහැ. ඇයි? මම මැරෙන්නේ නැහනේ. ලෝකේ තරුණයෝ මැරෙන ඕනේ තරම්. මම මැරෙන්නේ නැහැ. එහෙම තමයි හිතන්නේ. ඇයි? මගේ වසඟේ තියෙන හැම මොහොතකම පින්වදිනේ අවිද්‍යාව තියෙන කල්. ඔබ ටීවී එක ඉස්සරහට ගිහලා රිමෝට් එක දැම්මම බලාපොරොත්තු වෙනව නේද? බටන් එක ඔබද ටීවී එක පත් වෙයි කියලා. ටීවී එක වැඩ කරයි කියලා. ඒක හිතාගෙනමයි නේද ඒක දාන්නේ? ඔබට මොහොතකට හිතෙන්නේ නැහැ නේද හේතු ප්‍රකෝටියකින් විතර මේ ඵලය හැදෙන්නේ? එක IC එකක් ගිහිල්ලා නම් ඇතුලේ කරන්ට් එක ඒ වෙලාවේ නැත්තම් වයර් එකක් කැඩිලා නම් බ්‍රෝඩ්කාස්ට් මොක කරන්නේ දැන කොහෙ හරි ඔය එන සිග්නල් එකක් අවහිර වෙලා නම් ඔය එකක්වත් වැඩ කරන්නේ නැහැ නේද? බටන් එක ඔබන කොටම බලාපොරොත්තු වෙන TV එක වැඩ කරයි කියලා. වැඩ කරේ නැතුව නම් කරනවද නැද්ද? කරන්නේ මොකද්ද? ඔය චන්ත් ගන්න ඇයි ගැටිලා වසඟේ පවත්වන්න ගිහිල්ලා පවත්ව ගන්න බැරි වුණාම පින්වතුනි ගැටෙනවා. පවත්වන්න පුළුවන් නම් ඇලෙනවා. මුලාව මොකද්ද? ඇලීම දැක්ක ගැටීම දැක්ක මුලාව මොකද්ද? ඇලීම ගැටීම සිද්ධ වෙන්න හේතුව නේද මුලාව? එහෙනම් මොකද්ද මුලාව කියන්නේ? තමන් වසඟේ පවතිනවා කියලා හිතාගත්තේ. එහෙනම් ඔබට හිතෙනවා නම් එකක්වත් තමන් වසඟේ පවතින්නේ නැහැ කියලා චුක් ගායිද ඔබ? චුක් ගායිද? නෑ. ඇලිලා ඉන්න හිඳ තමයි ඒ ඇලෙන්න උත්සාහ කරන නිසා තමයි තමන් වශයෙන් පවතී කියලා හිතන් ඉන්න හිඳ තමයි පින්නදෙනේ එහෙම තිබුණොත් ඇලෙනවා නැත්නම් ගැටෙනවා. ඔය ඇලීම ගැටීම දෙක දුරු කරන්න නම් මුලාව දුරු කරගන්න ඕනේ. අවිද්‍යාව විද්‍යා කරගන්න. අවිද්‍යාව විද්‍යා කරන්න නම් හොඳට විදලා බලන්න ඕනේ. විදීමෙන් දර්ශනය වෙන හිඳ තමයි අවිද්‍යාව විද්‍යා වෙන්නේ. එහෙනම් විදලා බලන්න නම් දැනගන්න ඕනේ මොහොමද මේවා හැදිලා තියෙන්නේ. ඒකට තමයි පටිච්ච සමුප්පාදයේ දේශනා කළේ. මං අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා ඔබට කියන්න ගියේ නෑ අද. හැබැයි මේ කතා කළේ පටිච්ච සමුප්පාදයේ තමයි. පටිච්ච සමුප්පාදයෙන් දහම් ගුරුරේ අවබෝධ කරගත්තේ නැත්නම් පින්වදේ සෝතාපන්න වෙන්න බෑ කියලා සාස්ත්‍ර මහත් දේශනා කරා. හැබැයි ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා අවිද්‍යා මූලිකා ආදී වශයෙන් මේ හරි සමුප්පාදයේ යන්න අවශ්‍යතාවයක් නැහැ. පරිසම්පාදයේ පදවලින් ගැඹුරට යන අවශ්‍යතාවය නැහැ පිටුතුනි. හේතුඵලවාදයේ පරිසම්පාදයේ කියලා කියනවා. ඔන්න ඔය හේතුඵලවාදයේ මනාවකට දැනගත්තා නම් කෙනෙක් සෝතාපන්න වෙනවා. තාම මම එතනට මම පැහැදිලි නෑ පොඩ්ඩක් කියන්න. මේ දේශනාව කරන්න පිටුතුනි යමෙක් පුතග්ජනෙක් වෙලා ඉන්නෝ නම් තාම ආන් ඒකම සෝතාපන්න කරන මහා ආර්යෙක් බවට පත් කරගන්න. මොකද ආර්ය ජාතියේ උප්පත්ති ලැබුදාපතම් මේ ලෝකෙට මහා සේවයක් වෙනවා මිස වරදක් වෙන්නේ නෑ ලෝකෙට. එහෙනම් සියලු දෙනා උත්සාහ කරන ආර්ය ජාතිය උපදින්න. ආයිසරය. නැත්තම් වෙන දේත් මම පැහැදිලි කරලා පෙන්නන්න. එහෙනම් හේතුන්ගෙන් හටගත්තා. හේතු නැති වුණාම නැති වුණා. දැන් ඔය ඔක්කොම අපි හරියාකාරව දන්නවා. දැනගෙන ඉවරලා අපි තීරණය කළා දැන් අපිට ආයි ඊළඟ භවයේ උපදින්න ඕනේ නැහැ. ඊළඟ භවයේ උපදින්න ඕනේ නැහැ කියලා තීරණය කළා. හැබැයි දැන් පුළුවන් මේක වසඟිය පවත්තන්න? දැන්. දැන් ඒක නිසා පෙලි පෙලි ඉන්නවා අනේ මට උපදින්න බෑ අනේ මට උපදින්න බෑ. එහෙම කිව්වට හරියන්නේ නැහැ පින්වතුනි. හේතු සකස් වුණා නම් ඉපදුණාට අයි ගන්න. එහෙමනම් දැන් ඊළඟ අත්මේ උපදින් නැතුව ඉන්න නම් පින්වතුනි යම් ක්‍රම වේදයක් තියෙනවා කරන්න. ඒ ක්‍රම වේදේ ලෝකෙට දීපු මහා උත්මයා තමයි තථාගතයන් වහන්සේ. අන්න එතෙන්දි තමයි ඔබට තථාගතයන් වහන්සේ ඕනේ වෙන්නේ. ඔන්න ඔය තැන්ට ආපු කෙනා තමයි පින්වතුනි කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. අනේ මට මේ දැන්නම් කාගේවත් සරණක් නැහැ. මට තියෙන එකම එක සරණයි ඒ තථාගතයන් වහන්සේගේ සරණ. මොකද ඝන දෙවියන්ට මේ වෙලාවේ පිහිට වෙන්න බෑ. මෙච්චර කල් පිහිටුණා. විෂ්ණු දෙවියෝ මෙච්චර කල් පිහිටුණා. අමනුස්සෙක් ගෙදරට ඇවිල්ලා කරදර කරද්දී විෂ්ණු දෙවියන්ට බාරයක් වුණා. ඔන්න වැඩේ හොඳයි. හුණියමක් මොකක් හරි කළා දීම ඔන්න කාට හරි කාලියම්මට බාරයක් වුණා වැඩේ ඉවරයි. එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා දිනවද ඔවා මිත්‍යාවවා කරන්න එපා කියලා? එහෙම ඒවා කියලා නෑ බුදුහාමුදුරුවෝ. එහෙනම් කියන්නුනේ උඹලා ලෙඩක් හැදුනට පස්සේ කර්ණීමේ සූත්‍රේ 10 පාරක් ගියාම එතකොට වැඩේ හරි කියලා දොස්තරලා ඕනේ නෑ කියලා. එහෙම කියලා දිනවද බුදුහාමුදුරුවෝ? නෑ. ලෙඩක් හැදුනා නම් ජීවක වෛද්‍යවරයෙක් ගාවට ගිහින් වේද කරගන්න කියලා තමයි කියලා තියෙන බුදුහාමුදුරුවෝ. එහෙනම් දොස්තර කෙනෙක්ගෙන් පිටිහක් අරගන්න නැද්ද බුදුහාමුදුරුවෝ? දේවදත්ත උන් නැහැ ගලක් පෙන්නුවහම ශ්‍රීපතුළු දුවාල උනානි වැදිලා ගල්පතුරක් වැදිලා. ඒ ශ්‍රීපතුළුට වේද දැම්මේ කවුද? ජීවක වෛද්‍යවරයා. එහෙනම් ජීවක වෛද්‍යවරයාගේ පිටිහ බුදුහාමුදුරුවෝ අරගෙන නැද්ද? අරගෙන තියෙනවා. එහෙනම් දැන් කොතරගවත් කියලා නැන්නේ පිටිහක් නැහැ කියලා. එනම් පිහිට ගන්න ඕනේ දැනකින්. නමුත් මේකදී මෙන්න මේ තැනට ආවට පස්සේ මේ පෙළීමේ නිදාස වෙන ඔබ බලන අනේ මට උපදින්න ඕනේ නැහැ. හැබැයි උපදින්න ඕනේ නැහැ කියලා කිව්වට මෙතනින් ගැලවෙන්න ක්‍රමයක් ඔබ දන්නේ නැහැ. අන්න ඒක නිසා ඔබට සාත්‍රුන් වහන්සේගේ පිහිට ඕනේ වෙනවා. අන්න ඔබ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන තැනට ඇවිල්ලායි දැන් ඉන්නේ. එනම් පිංගදෙනි මේ තාක් ධර්මයේ නොතේරිච්ච අයට ඔය සත්‍ය ක්‍රියාව කළාට වැඩක් නැහැ. බොරුවක් නේ කියන්නේ. බුදුන්ගේ සරණේ අවශ්‍ය නැහැ තාම ඒ පුද්ගලින්. ඒකයි කිව්වේ මේ ධර්මෙන් ආර්යය තමයි වැඩිපුර සේවයක් කරගන්නේ. මේ මට්ටමට මනස වැඩිච්ච කෙනාට තේරෙනවා නැත්නම් මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං අන්නේය කියනවා. ඒ තේන සත්‍ය වචේන හෝතු තේජය මංගලං නැත්නම් හෝතු මේ ජය මංගලං. මොකද්ද ජය මොකද්ද මංගල්ලේ? යුද්ධකින් දිනපෙකා ජය ගත්තද? මැච් එකක් ගහලා දින්නාම ජය ගත්තද? ඔය එක්කෙනෙක්වත් ජය ගත්ත නෙමෙයි පියදින ඔය හැම කෙනාම පැරදුනා. තවෙකෙක්ව පාංගල දාලා තවෙකෙක්ව පල්ලෙහර දාලා තමන් උස්සන එකට ජය ගන්නවා කියලා කියන්නේ නැහැ. එහෙනම් පින්වදින එකම එක ජයක් තියෙනවා. ආන්නේ ජය තමයි මොකද්ද? මේ පංච මාර්යෝ පරාජය කරන්නේ. පංච මාර්යෝ පරාජය කළා නම් අන්නේ කෙනා ජය ගත්තා. අන්න ජය වුණා. මංගල්‍ය මොකද්ද? නිත්‍ය මංගල පරම සුන්දර කියන්නේ කොතනද? නිවන. එහෙනම් එක තැනක මංගල්‍යයක් තියෙනවා නම් ඒක තමයි පින්වදින නිවන. අද ගෑණියකගේ මිනිහෙකුගේ ගහන බැඳාම ඒකටත් කියනවා මංගල්‍ය කියලා. ඒක මංගල්‍යද? ලක්ෂ ගාන බැංකුවකින් ලෝන් එකක් අරගෙන යාළුව කීප දෙනෙක්ගෙන් හරි හරියක් ඉල්ලගෙන කන කන ආයිත්තන් ටිකක් ආයෙන් හරි ඉල්ලගෙන දාගෙන ඉවර වෙලා තමන්ගේ මානෙ පේන්න තමයි මංගල්‍යද? මංගල්‍ය නෙමෙයි කියලා ඊට පහුවද ආව මංගල්‍ය. ඇයි ඒ? ලියුම් කවර ටික හොයලා බලලා මොකද? හොටෙල් එකේ බිල ගෙවා ගන්නවත් තියනවත් දන්නේ නැහැ කියලා හොයලා බලලා අයියෝ මූ දීලා තියෙන පවුන් රුපියල් 500යි මූ කාලා ගියා කාප් ප්ලේට් එක හැටි දැක්කද උඹ? ඔන්න අහනවා දැන්. ඔහොම කර කර මොකද කරන්නේ? මහා දේශදාංග හිතකින් ඒ රාත්‍රියේ ගත කළා. පහුවදා ඉඳලා හිගමන්ට වැටෙනවා. ඕක තමයි ලාංකිකයෝ කන මගුල්. ඕකටද මගුල කියන්නේ? මංගල්‍ය කියන්නේ ඕකටද? නිත්‍ය මංගලයි. අන්න නිවන. එහෙනම් පින්වදිනී ඒ තේන සත්‍ය වචේන හෝතු පේහෝ හෝතු මේහෝ. ජය මංගල. එහෙනම් ජය මංගල්‍යයක් උදා වෙන නම් මොකද්ද වෙන්න ඕනේ? නත්ති මේ සරණං අඤ්ඤං කියන තැන ඉන්න ඕනේ. ඒ තරණණක මාර්ගයේ වැටෙන්නේ. එතකොට තේරෙනවා නත්ති මේ සරණං අඤ්ඤං. දැන් නම් කාගේවත් සරණක් නැහැ. මොකද්ද සරණ කියන්නේ? සර කියන පරිසරීම න කියන නැතිව කරන නිසා සරණ වෙන්නේ. එහෙනම් පින්වදින මේ පරිසරීම නසන්න යන ගමනක් තියෙනවනේ. ආන්නේ පරිසරීම නසන්න යන ගමනට සරණාගමණය කියලා කියනවා. සාත්‍රුන් වහන්සේ ගාව වැඳ වැඩිලා කියන්නේ අන්න එහෙමයි. ස්වාමීනි මේ පරිසරීම නසන්නම මේ යනවා. ඒක නිසා මම ඔබ වහන්සේගේ සරණ හැරෙන්න මට වෙන සරණක් නැහැ. ඔබ වහන්සේ මට සරණ මේ ධර්මයේ සරණ හැරෙන්න මට වෙන සරණක් නැහැ. ඔබ වහන්සේ ඔබ ධර්මයේ සරණ දෙන්න. ආර්ය සංඝයා වහන්සේගේ සරණ හැරෙන්න වෙන සරණක් නැහැ. මට ඒකේ සරණ ඕන. මොන්න තේරුම් ගන්න හොඳට. ඒ හැරෙන්න පින්වතුනි උපැන්න දහතික බෞද්ධයන්ට මේ බෞද්ධත්වයේ උරුම නැහැ. ඒ නිසා කවුරුත් උපැන්න දහතික බෞද්ධ වෙන්න එපා. ඔබට බෞද්ධත්වයෙන් ඇති ඵලක් නැති වෙනවා. මේ මට්ටමට ධහම තේරෙන්න ඕනේ. ධහම හොඳට ශ්‍රවණය කරගන්න ඕනේ ඉස්සෙල්ල. නැත්නම් මේ මහා උරුමය ගන්න බෑ ඔබට. ලෝක සත්‍ය බලන් ඉන්නවා මේ උරුමය එනකම්. මේ යථාභූත සද්ධර්මයේ ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන යනවා දැන් මේ දවස්වල. මෙතරකල් ලෝකේ ධහමක් තිබුණා තමයි නැතුව නෙමෙයි. ආර්යයන්ගේ නිගයක් නිසා ඒකට නියම අර්ථකථන ලැබුණේ නැහැ වචනවල. වේදනා කියලා කිව්ව ගමන් හිතෙනවා හිතෙනවා කියන්නේ හිතේ. වේදනා කියලා කියන හිතෙනවට නෙමෙයි. නමුත් ඔළුවට ඇවිල්ලා තියෙන වේදනා කියන්නේ මොකක් කියලා? හිතෙනවා කියලා. වේදේතිකෝ භික්ඛවේ තස්මා වේදනාති මුච්චති. මේ බුදුහාමුදුරන්ගේ වචන. ඒකේ කොහෙද කියලා තියෙන හිතෙන හින්දා මේ වේදනා කියන. එහෙනම් මේ අපි හදලා කියනේම නෙමෙයි. තාත්තරුන් වහන්සේගේ දේවල්. නමුත් ගත්තේ වැරදි අර්ථකථන. රිදෙනෝ රිදෙනෝ කියන්නේ වේදනානුපස්සනාව කර. කොහෙද නම් රිදෙනකොට ඒක මෙලි කරන්න කියලා උගන්වන. පච්ච. ඉතින් කොහෙද නිවන් දකින්නේ? හරි අර කියන කතාව. ඇයි? රිදෙනෝ රිදෙනෝ රිදෙනෝ රිදෙනෝ අත රිදෙනෝ කකුල රිදෙනෝ අරක රිදෙනෝ මේක රිදෙනෝ කිය කී පැය 10ක් විතර භාවනා කළා කියන මොකද්ද? මම භාවනා කළා පැය 10ක් වුණ වැඩෙන්නේ මගේ වරදක් නෙමෙයි එහෙනම් කාගේ වරදක්ද? මේ ධර්මයේ වරදක් තියෙනවද? දැන් තියෙන ධර්මයේ වැරදි. මං හරි හැබැයි. අර කතාව තියෙන පරණගේ ගුරුන්නාන්ද හිටගෙන චූ කරද්දි ගෝලිය දුව දුව චූ කරනවා කියන. එතකොට මොකද වෙන්නේ? ආන් අර එක්කෙනෙක් ඔයරි කිව්වට පස්සේ එයාගේ ඉන්න කොම අනුගාමික ටික මොකද කරන්නේ? ඉන් මුදලෙන් පිළිගන්න හරි. ඊට පස්සේ ලෝකෙට දෙනවා මහ විසක්. නිවන් දකින්න බැහැ. තරුණ කොල්ල කෙල්ලන්ට විස දාන ඔළුවට. විස දාලා කියනවා මේක රමණේ කර කර හිටපල්ලා. ඔය බෝධි තියෙන්නේ බෝධි ප්‍රාකාර වටේ දුවපල්ලා. බෝධි පූජා තියෙති. චෛත්‍ය රාජයන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා වටේ බැඳලා වුණ කරපල්ලා. උන්වහන්සේට මල් ලක්ෂේ පූජා කරපල්ලා. පහන් ලක්ෂේ පූජා කරපල්ලා. එතකොට හරියයි කියලා. එතකොට දිව්‍ය ලෝකයට යන්න පුළුවන් දිව්‍ය ලෝකේ ඉන්නවා. ධර්මය අවබෝධ කරගත්තාය. ආන්න ඒකුන්ගෙන් බණහල උඹලට වැඩේ කරගත්තාය. ඔන්න දෙන ගිනි ගෙදී. ඕක අහලා දිව්‍ය ලෝකේ යන්නේ කා මොකද කරන්නේ? බැරි වෙලා හරි දිව්‍ය ලෝකේ ගියොත් මොකද කරන්නේ? මෙච්චර කලු පුරුදු කලේ කාම සම්පත්තිය විඳින්න නේද? මෙතර කලොත් පුරුදු කලේ කාම සම්බන්ධ විදින්න සිංහදෙන එහෙනම් කොහමද තව කාමේ තියෙන තැනකට ගියොත් එ ලංකාවේ ඉන්න කොල්ලෙක් කෙල්ලෙක් යන්තම් කොල් මේ හැංගිලා ඉඳගෙන කතා බහ කරනවා මේ අම්මලා තාත්තලාට අහුවේ කියලා. ඇයි? ටවුන් එකේ ඉන්න ඔක්කොම තාත්තා වඳුරනෝ මට නම් බෑ එහෙම කතා කර කර ඉන්න කියලා. මොකද කරන්නේ? කෙල්ල හිමීට කොහෙ හරි කූඩුවක් අසන වෙලා පොඩ්ඩක් කතා කරලා ගෙදර යනවා. උන් දෙන රට ගියොත් කොහොමද? දෙන්න හදායලා මේක හරියන්නේ නැහැ. අපි ඕස්ට්‍රේලියාවට දාමු වීසෙක. ඉංගලන්තෙට දාමු වීසෙක කියලා දාන දෙන්නම රට යනවා. දැන් බල්ලෙක් කත් ඉන්නද හොයන්නේ? කාමෙන් බිරිඳ දනකට ගියාම දැන් මොකද වෙන්නේ? දැන් රජමහල් නේද දෙන්න. ඇයි දෙන්න කියලා දැන් භාවනා කරනවා දෙන්න. එහෙනම් පින්වදිනේ ඔය පින්කම් කර කර මේ පිනට දොස් කියනවා හැම නෙමෙයි. මා භික්කවේ පුඤ්ඤානම් බාහිත්ත. මහණෙනි පිනට බිය වෙන්න එපා. සුඛං සේතම් භික්කවේ අදිවචනම් පුඤ්ඤන්ති. මහණෙනි සුඛයට කියන තව නමක් තමයි මේ පින කියලා කියන්නේ. සුමනාවනි දන් දී යුතු මේ පින්කල යුතු මේ දෙවිවන්ටත් මිනිස්සුවන්ටත් සමනුවන්ටත් සමනව නිවන් දකින්න තෙක් මේ පින මහෝපකාරී වන්නේ කියලා සුමනා සූත්‍රයේ සාස්ත්‍රුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ පිනට ගරහනවා නෙමෙයි. පින් කරලා බලාපොරොත්තු වෙන මහා මෝඩ කරුත්තක් තියෙනවා. අන්න ඒක තමයි මේ දෙන්නලා දෙන්න හදන්නේ. ඒක හරියට පින්වලදී කසපාරවල් 10ක් අනේකින් කසපාරෙන් ගහන එකට කියනවා. අනේ මට කසපාරවල් 10ක් ගහන්න එපා 8ක් ගහන්න. ඌ මෝඩයෙක් නෙමෙයි. ඔබට කසපාරවල් 10ක් ගහනවා නම් එක ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලීම දක්වා අඩු කරනවා කිව්වොත් ඔබ කසපාරවල් කීයක්ද ඉල්ලන්නේ? මොලයක් තියෙනවා නම් මට කියන්න. කසපාරවල් කීයක්ද ඉල්ලන්නේ ඔබ? මේ හොඳට ඉගෙන ගත්ත පිරිස්නේ ඉන්නේ. ඒකයි මම කියන්නේ මේ යථාභූත ඥාන දර්ශනේ ගන්න. කසපාරවල් කීයක්ද ඉල්ලන්නේ? බිඳුවක්. මට කසපාරවල් බිඳුවක් දෙන්න. එහෙම නේද ඉල්ලන්නේ? එහෙනම් දැන් මොකද්ද නිවැරදි මේ පෙළෙන කයත් තියාගෙන පෙළෙන ලෝකෙක වස්තුවක් ළඟට එනකොට පෙළෙනවා. ඒ වස්තුව නිසා මගේ කියලා අල්ලගත්තා නම් පෙළෙනවා. එහෙනම් මෙහෙම පෙළීමකින් ජීවත් වෙන මිනිසක් දිව්‍ය ලෝකෙ ගිහිලා නොපෙළී ඉන්නද හදන්නේ? ඒක හරියට කසපාරවල් 10ක් ගහන එකෙක් ඉල්ලීමක් කරනවා මට කසපාරවල් 8ක් ගහන්නකෝ. ඉතින් මෝඩ නැද්ද? අන්න ඒකයි මේ පෙන්නලා දෙන්න හද. බැරි වෙලා හරි දෙවිලෙක ගියොත් කමක් නැහැ. නිවන් දකින්න ගියා උඹ උත්තාන වීරයෙන් යුක්තව කටයුතු කරගෙන කරගෙන ගියා කරගන්න බැරි වුණා දිව්‍ය ලෝකයකට වහන්න බම්ම ලෝකයකට වහන්න ප්‍රශ්නයක් නැහැ. හතර පහෙන් නිදා ධර්ම මාර්ගයේ යන කෙනා හතර පහෙන් නිදාසලයි ඔය ටික උඩෙන් දැන් ගන්න. අනිත් කෙනා මොකද කරන්නේ? පින්කම් කරයි. කරන පිනක් පඬිසන් දුන්නොත් දිව්‍ය ලෝකෙයි. මොකද පින්වලින් බුදුහාමුදුරුව කොතනකවත් කියලා නැහැ පින් කරන අය දිව්‍ය ලෝක යනවා කියලා. පව් කරන අය අපාය යනවා කියලා. කිසිම තැනක කියලා නැහැ බුදුහාමුදුරුව. බුදුහාමුදුරුව කියලා තියෙන්නේ මොකක්ද? පින් හෝ පව් කරපු කෙනෙක් පිනක් පරිසම් දුන්නොත් දිව්‍ය ලෝක යනවා. පවක් පරිසම් දුන්නොත් අපාය යනවා. පරිසම් දුන්න. නිගණ්ඨනාත පුත්ත කිව්වම මොකක්ද? පින් කරන්නේ උන් දිව්‍ය ලෝක යනවා. පව් කරලා නේද උඹ ඉන්නේ? ඒකාන්තෙන් අපාය. ආයි ගැලවෙන්නේ නැහැ උඹට. පව් ටික ගෙවන්න වෙන උඹලට අපාය ගිහින්. ඔන්න නිගණ්ඨනාත පුත්තගේ වැඩ. ඉතින් නිගණ්ඨනාත පුත්තගේ ධර්මයේ ඔබ මේ අනුගමනය කරන්නේ. එහෙනම් දැන් ඔබට බයක් නැද්ද? දැන් මම මේ අර ටික ඔක්කොම කියලා මම පෙන්නන්න දැන් ඔබ මේ අපාගත වෙන ඉන්න පිරිසක් බව. අමනාප වෙන්න එපා. සෝතාපන්නුනේ නැත්නම් ඔබ අපාගත වෙන නියමිතයි. සතර අපායෙන් කොහේ හරියන්නේ? උදාහරණ සහිතව පෙන්නන්න. බුදුහාමුදුරුව නියමිතට ගත්ත නේද පස් ටිකක්. අහලා තියෙනව නේද මේ කතාව හැමගෙන. නියමිත පස් ටිකක් අරන් උන්වහන්සේ කිව්වේ මොකක්ද? මේ නියමිතේ තියෙන පස් ප්‍රමාණයට තමයි සත්‍ය සුගතිගාමී වෙන්නේ. මහ පොළවේ තියෙන වැලි කඩ ගන්න සත්‍ය දුගතිගාමී වෙනවා. මේ සක්වලට සුගතිගාමී ලෝක 27ක් තියෙනවා. දුගතිගාමී ලෝක තියෙන හතරයි. එහෙනම් මේ වැලි පොළවේ තියෙන වැලි කඩ ගන්න මිනිස්සු කොහෙද යන්නේ? අර හතරට. එහෙනම් සුගතිගාමී වෙන්නේ මෙච්චරයි. ඔය සුගතිගාමී ලෝකවල සුගතිගාමී ලෝක 27ක් තියෙනවා. ඔය 27 එහෙනම් දැන් මේක බෙදලා අපි 27කට ඔය 27න් 20ක්ම තියෙන්නේ ධානලාභීන්ට යන්නේ. දැන් ධානලාභී දින්නේ නැහැ. අයින් කළා 20ක්. තව ඉතුරුලා තියෙන 7යි. ඔබට හොඳටම විශ්වාසද ඔබ මේ 7ේ ඉන්නේ කියලා? ඔබට හොඳටම විශ්වාසද ඔබ මේ 7ේ ඉන්නේ කියලා? මං කියවනේ මං ඔප්පු කරලා දෙන්නනවා කියලා. පිටුදෙලි මේ 7ේ වැඩි හරියක් ඉන්නේ මාර්ගඵලලාභී. බොහෝම සුළු ප්‍රමාණයක් ඉන්නවා. පුතක් යන පිරිස් විවිධ ආගම් වල සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරමු. මුසාවාද කියන්න ඕනේ නැහැ නේ අපි. අපි රවට්ට ගන්න. සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරමු. පොඩි කාලේ ඉඳලා මේ දක්වා සතෙක් බලපු නැති කෙනෙක් ඉන්නවද? කූඹියේ තලපු නැති එකේ තමන්ගේ දරුවගේ කන වටේ කූඹිය යනවා කියලා බේකෝන් එක අරගෙන ගාලා දැම්මේ නැද්ද? තමන්ගේ දරුවා මදුරුව කන කියලා තල්ල දැම්මේ නැද්ද මදුරුව? එහෙනම් මොනෝ හරි දෙයක් නිසා පින්වතුනි ක්‍රමක් මේ සත්තු මරපොයි මෙතන නැති වෙන විදිහක් නැහැ. සත්තු මරුව කොහෙද යන්නේ? බුදුහාඳුර විශ්වාසයිද? කියමු දහම විශ්වාසයිද? සත්තු මරුව සතර පාය යන්න වෙන්නේ නැද්ද? එහෙනම් දැන් ඔබ කියනවා ඔබ සතර පාය යන්න උරුමකක් නැහැ කියලා ඔබට. පොඩි හරි දෙයක් මේ වෙනකොට ජීවිතේ හොරකම් කළා නැද්ද? පැන්දලක් මකන ගෑල්ලා හොරකම් කළා නැද්ද? හොරන් කරමු නැති එක කොහෙද හොයාගන්නේ? මේ කතා කරන්නේ මම හොරකම් කළා නැති එක. ඕනතර හොරකම කියන්නේ මහා දරුණු පාප කර්මයක්. උපසම්පන්න විසුන් වහන්සේ නමක් පරාජික වෙනව හොරකම් කළොත්. කියන්නේ මේ සාසනයෙන් පරදිනවා. ඒ තරම් මහා දරුණු පාප කර්මයක්. හොරකම කියලා කියන්නේ. එහෙනම් කොච්චර හොරකම් කළාද අපි? පැය 8ක් වැඩ කරන්න කියලා පැය 8ට සල්ලි අරගෙන පැය 6කින් වැඩ කළා නතර කරේ නැද්ද? ලන්ච් බ්‍රේක් එකකට පැය භාගයකට ගිහිල්ලා පැය 1කමාරකින් ආවේ නැද්ද? පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඉන්නම් කියලා පැය 3කින් විතර ගෙදරට මරුමල්ලක උත්සවකින් නෙමෙයිද වැඩට ආවේ? එනකොට පැය දෙකක් රජෙන් හරි හවුලේ ඔෆිස් එකක ගෙවන්න ඕනේ නැද්ද ඔබට? දැන් ඔය ඔක්කොම මොනවද? හොරකම් නෙමෙයිද? එහෙනම් මේ මොහොතින් මොහොත පින්වලින් මේ ගොඩ ගහ ගන්න කරන්නේ හොරකම් නේද මිනිස්සු? ඒ මං අද වැඩ පොඩක් පරක් වෙලා ඉන්න මං එන්නේ ඉතල මට එක දාපන්. ඔය මොකද්ද ඔය කරන්නේ? හොරකම. දහබළු වැඩ කර කර කියනවා අපි දහබළු වැඩ කරන්න හැද. අපි හරි හත්පුරුසේද? අපි බුදුන්ට වඳිනවද දෙයියන්ට වඳිනවද අපිටමලු වෙන්නේ? පුරිඳලා පෙන්නලා දෙන්න පුළුවන් කොච්චර හොරකම් කරනවද කියලා මිනිස්සු. කඩකින් මෙහාට බඩුවක් ගේද එහෙ ඉන්නවා රේගු නිලධාරියෙකුට දානවා ලක්ෂයක් විතර. මෙතනින් එනකොට පොඩ්ඩක් ෂේප් කරලා දෙන්න. ඔය මොනවද? හොරකම්. ඇයි හොරකම් කරන්නේ? ලෝකේ සාරයිනේ. සාරු ලෝකේ කොහොම ගන්නේ අපි ඉන්නේ මේ සාර කොටස් කඩාගෙන. ඒක නිසා මොකද කරන්න පුළුවන් තරම් හොරකම් කළා නම් මේක තියාගන්න තමයි හදන්නේ. මම ඒකත් පෙන්නලා දෙන්නම් දසකුසලේ කරන්නේ කොහොමද කියලා මිනිස්සු. එහෙනම් හොරකම් නොකරපු කෙනෙක් මෙතන නැහැ. පිළිගන්නවද ඒක? එහෙනම් කරපු හොරකම් නිසා හොරකම පරිසම් දුන්නොත් එහෙම අමු අපාය යන නිමෙල නියමිත බල්ල බලන්න වෙලා හරක් අලි හරක් වෙලා බර ඇදලා හරි කමන්නේ මේ ණය ගෙවන්න නිමෙද නියමිත. එහෙනම් පින්වතුනි සතර අපාය යන බය නැද්ද ඔබට? බොරු කියලා නැද්ද මෙච්චරකම්? බොරු කියලා මිනිසුන්ගේ මුලාවටපත් කළා නැද්ද? පරුස වචන කියලා මිනිසුන්ගේ සැඩබවටපත් කළා නැද්ද? කේලම් කියලා බිඳවල නැද්ද? එහෙනම් ඔය ආදී වශයෙන් දහබළු වැඩ කරලා ඉවර වෙලා දැන් හාන්තුරේ වගේ හිටියට හරියයිද? ඇත්ත தත්ත තේරුම් ගන්න ඕනේනේ. මොකද පින්වතුනි මේ පෞස්ම ටික ගිය ගමන් ඔය ඔක්කොම පරිසම් දෙනවා කොහෙන් හරි කරගිලා ඉඳින්න. මේක ඉන්නකොට පරිසම් දෙන ප්‍රමාණය හරි අඩුයි. මොකද හේතුව ඔබට තියෙන ඝන කයක්. ඝන කයක් තියෙන නිසා පින්වතුනි ඒ මොහොතේ පරිසම් දෙන්නේ නෑ දේව. ඔබට කේන්තියක් ගියාම මූණ උල් වෙනව නේද? ඔබට කේන්තියක් ගියාම මූණ මොන වගේ දෙන්නේ? අර හිතේ තියෙන ගතිය දනෝ ගති හඳ සහ ගති රු නිර්මාණය වෙලා එන හැටි බලන්න හොඳට. කේන්තියක් යන වෙලාවට එහෙම කළහම මොකද වෙන්නේ? දත් මිදි කාලාගෙන එනකොට මොකද වෙන්නේ? මේ හොම්බක් එන්න පටන් ගන්නවා. නමුත් මේක අර ඝන කයක් නිසා හොම්බ මතු වෙන්නේ නැත්තම් හොම්බ මතු වෙනවා. අර ගති රුව මතු වෙනවා නැත්තම්. එහෙනම් මේ ඝන කයක් දරාගෙන නිසා ගති රුව හැදෙන්නේ නැහැ. විපාක ඒ මොහොතේ පරිසම් දෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට නම් පෙරේතෙන්ට නම් පිනක් අනුමෝදන් වෙච්ච ගමන් පෙරේතෙක් දිව්‍ය ලෝකේ යන්නත් පුළුවන්. හැබැයි ඔබ පිනක් කරලා පින අනුමෝදන් වුණාට පුළුවන් දෙයක් කරන්න බෑ. ඇයි? ධන කයක් දරාගෙන. දෙවි කෙනෙකුට පිනට සන්තෝෂ වුණාම දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙන්න පුළුවන්. දිව්‍ය තේජස වැඩි වෙන්න පුළුවන්. හේතුව ඝන කයක් නෙමෙයි දරාගෙන. නමුත් මේක දෙන්නේ අපි දරාගෙන ඉන්න ඝන කයක්. ඒක නිසා අපිට මේව පරිසම් දෙන්නේ හරි අඩුයි. එහෙනම් දැන් හිතාගන්න මේක මේ මේ කය අතහැරපු ගමන් Tamanට වෙන්න තියෙන උරුමෙ මොකද්ද කියලා. ඉතින් මොන අපරාධයක්ද ඔබ මේ කරගන්නේ? ඉන්ෂුරන්ස් දාලා නේද ජීවිතේට තියෙන්නේ? මම මලොත් එක මගේ දරුවන් යහතින් ඉන්න කියලා. එච්චර මොලයක් තියෙන ඔබ මේ මැරෙන්න හදන්නේ පිටුදින් නිකම් මේ බල්ලෙක් වෙන්න. ඒකයි මම කිව්වේ ඇත්ත ඇටි සැටිෙන් කතා කරගමු. හුරුතල් වෙන්න කාලේ නෙමෙයි ඉන්නේ. ඔබ හැම කෙනා ගැනම හිතනවා. අම්මා ගැන හිතුවා, තාත්තා ගැන හිතුවා, දරුවෝ ගැන හිතනවා දැන්. ස්වාමි පුරුෂුන් ගැන හිතනවා. යාළුවෝ හිත මිත්‍රාදීව ගැන හිතනවා. ඔක්කොම ගැන හිතනවා. දැන් ඔබ ගැන හිතන්නේ කවුද? ඔබට වෙන්න තියෙන දේ ගැන කවද්ද හිතුවේ ඔබ? පුතා එනවා පන්සල් ඩයිල කියන හාමුදුරනේ අපේ අම්මලා ටිකක් අසනීපයි, පිරිත් ටිකක් පොඩ්ඩක් කියා ගන්න පුළුවන්. මං ඉදිරියේ මං අහන පොළ අම්මට අසනීපුණා. අම්මා අම්මා මැරෙන්නේ ඔබ මැරෙන්නද හිතා ගන්න බැරිද උඹට? උඹ මැරලා කොහේ යන්නද හදන්නේ? ඔහුද නැද්ද? නිකන් හිතලා බලන්න පින්වතුනි, මේ තරුණ ජීවිත නිකන් නාස්ති කරගන්න. මෙතන ඉන්න වැඩිහිටියෙක්ගෙන් අහලා බලුවොත් දැන් අවුරුදු 60ක් වෙන ඔබ සතුටින් ඉන්නේ කියලා. පෙලෙන්නේ නැතුවද ඉන්නේ කියලා. දරුවෝ නිසා පෙලෙන්නේ නැද්ද? රස්සාව නිසා පෙලෙන්නේ නැද්ද? වාහනේ යාන වාහන නිසා පෙලෙන්නේ නැද්ද? ඉඩකඩම් නිසා පෙලෙන්නේ නැද්ද? ගෙවල් දොරවල් නිසා පෙලෙන්නේ නැද්ද කියලා ඇහුවොත් ඔය ඔක්කොටම නෑ කියන උත්තරේ දෙන්න. ඔය ඔක්කොටම දෙන්න පෙලෙනෝ පෙලෙනෝ පෙලෙනෝ පෙලෙනෝ පෙලෙනෝ. එහෙනම් දැන් තරුණයන්ට මොලයක් නැද්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔය යන පාර වැරදි කියලා තීරණය කරන්න බැරිද ඒ අයගෙන් අහලා? තමන්ගේ අම්මෙන් ගිහිලා නම් අම්මේ අම්මා තාම පෙළෙනවා. අනේ ඔව් පුතේ මං උඹ හින්දා පෙළෙනවා. උඹ කසාද බඳින්නේ නැහැ නේ පුතේ? මං කොච්චර පෙළෙනවද බලන් උඹ හින්දා. එහෙනම් දැන් අම්මට අවුරුදු 60ක් වෙලත් අම්මා පෙළීමේ නිදහස වෙලා නැත්නම් අම්මා ගිය පාර හරිද? ඒකයි කිව්වේ එහෙයිය වෙන්න එපා තීරණයක් අරගෙන කියන්නේ. අම්මා ගිය පාර හරියද? තාත්තා ගිය පාර හරියද? හරි නැත්නම් හත් දෙයියනේ මොකටද ඒකේ යන්නේ? ඒ කිව්වේ දරුවන්ට. දැන් අම්මලට තාත්තලට කියන්න. ඔබට හොඳටම විශ්වාසද ඔබ දැන් පෙලෙන්නේ නැහැ කියලා? ඔය හැම දෙයක් නිසාම ඔබ පෙලෙනවා නම් දුකටපත් වෙනවනේ. ඔබ ආදරෙන් හදා වඩාගත් දරුවට ඇයි ගිනි ගෙඩි දෙන්නේ? උදේ සාරයි සාරයි අල්ලපන් අල්ලපන් ලොකු කෑල්ල අල්ලපන්. ඒක ලොකු කෑල්ලක් කඩාගමු කොහොම හරි ලෝකේ. නැගහම් පුතේ මගේ කරට කඩලා පුළුවන් තරම් ලොකු කෑල්ලක් කඩා මටත් කඩන්න බැරි වෙච්ච තරම්. ඕක නෙමෙයිද උගන්වන්නේ ළමයි? ලෝකේ කෑල්ල කඩන්න උගන්වනවා මිසක් පින්විතනේ යථා දහමක් ළමයට දෙන්නේ නැහැ. අන්තිමට ඔබ වැටෙන වලේම නෙමෙයිද ඒ දරුවාත් වට්ටන්න හදන්නේ? තාත්තා මුලාවටපත් වෙලා ලොකු බිස්නස් එකක් හදලා හදන මොකද කරන්නේ? කොහොම හරි දරුවට එල්ලනවා දරුවගේ ඇඟේ. ඌ කියන අනේ තාත්තේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අදුකයි තාත්තේ මට ඔබ ඕනේ නැහැ මට දරුවන්ට බැරි දෙන්න යන්න දෙන්න. හා හා එහෙම හරියන්නේ නැහැ. මෝ හැදී මම මේ මේ වැඩි දෙන්න යන්නේ. මං කරගාගත්ත මේ කර්මය උඹත් කරගහගෙන ඵලයක්. කියලා කොහොම හරි අර දරුවයි කරේ ඉල්ලනවා ඒක. පින්වතුනි යථාර්ථයේ තේරුම් ගන්න. ජීවිතය කියන්නේ මානෙට නෙමෙයි. ඔබ ඔය හැමදේම කරන් හදන්නේ සතුටින් ඉන්න. නමුත් ඔබ සතුටින් ඉන්න ගිනි ගොඩවල් ලං කරගන්න. කවදාවත් ඔබේ ජීවිතේ සතුට එන්නේ නැහැ. සතුට එන එක තැනක් තියෙනවා පිටින්. ඒ තැන තමයි සම්බුදුරජාණන් වහන්සේ නම දේශනා කරලා තියෙන්නේ. ඒකට පයින් ගහලා දාලා පන්සල හවසට දාන්න තිය aran යන්න වැඩක් නැහැ. දවල් රුධිර දානයක් දෙන්න වැඩක් නැහැ පිටින්. එතනින් ගන්න දෙයක් තියෙනවා. අන්න ඒක ගන්න. නිකන් ඔය තරුණ ජීවිතේ නැත්තම් නාස්ති වෙලා යනවා. ඊට පස්සේ මරිලා මල පෙරේත වෙනවා. මම මේ කියන්නේ බොරුවක් නෙමෙයි. මං හොඳට අත්දැකලා තියෙනවා. මං ඕවා හොඳට අධ්‍යයනය කරපු කෙනෙක්. මහා උජාරුවෙන් හිටපු මිනිස්සු මරිලා මල පෙරේත වෙන අසුචි කනවාද? බේර ගන්න බෑ. හිටියේ නම් මහා උජාරුවේ. මේ සද්ධර්මය අවබෝධ කරගන්න බැරි නම් තියෙන දැන් ඉඳලා කන්න පටන් ගන්න අසුචි. හිතෙන් නැත්නම් මේ ධර්මයේ දෙන දැන් ඉඳලා තුවාල කුණක් දෙකක් ලෙව ගන්න පටන් ගන්න. නැත්නම් වෙන්නේ මරිලා ගිහිල්ලා බඩගින්නේ ඉන්න වෙන්නේ පෙරේතයා වුණා. ගොඩක් පෙරේතයෝ බඩගින්නේ ඉන්නේ අද. හේතුව අසුචිය කන්න හිතෙන්නේ හැබැයි උරුමේ අසුචි විතරයි. කනවනම් කන්න උරුම අසුචි විතරයි. හැබැයි කන්න බෑ. හැබැයි දැන් ඉඳලා කාලා පුරුදු වුණොත් මොකද වෙන්නේ? පොඩ පොඩ කාලා පුරුදු වුණා නම් හරි. ඉස්ත්‍රිතාලයක් ගාවින් ගියක් අරගෙන නර්ස් කෙනෙකුට ගියක් කර දුන්නොත් ඔය ගලවන තුවාල වල තියෙන ගෝස් කැන් දෙක දුනම් ගෙලා දෙන්න කියලා සතියකට සැරයක්. ඊයා කියලා කියවෙනව නේද? ඊයා කියලා කියුණාට වැඩක් නැහැ නේද? ඇයි? ඔබට පුළුවන් උපදිනේක අතර කරන්න. හේතුන්ගෙන් හටගත්තා නම් හේතුන් නැතිනොත් නැති වෙන්නේ පිංගුතුනි. ඒකට හේතු සපයනකල් ඒක හැදෙනවා. එහෙනම් දැන් හේතු සපයන එක නතර කරගන්න ඕනේ. හේතු සපයන එක නතර කරගන්න නෙමෙයි නෙමෙයි හදන්නේ හැම තිස්සේ. මේ අහිංසක දරුවන්ට උගන්වන්නේ මොකක්ද? ඵලයන් පොතේ ඉස්කෝලේ. මේ ලෝක සත්‍යය දෙන පළවෙනි ගිනියේදී අපිටත් ගිනි ගිනි දුන්න අපිත් ඉගෙන ගත්ත මහා රජ රාමෙට. මෙහෙත් බැලුවා අන්තිම රට ගිහිල්ලත් ඉගෙන ගත්ත. දවසින් දවස තෙලෙනවා පෙලෙනවා පෙලෙනවා ඉවරයක් නැහැ. හේතුන්ගෙන් හැදිච්ච දේවල් අපි වශයෙන් පවත්න්න තමයි ඉගෙනුවේ පොඩි කාලේ ඉඳන් ලෝක සත්‍යය. දේවාපියන්ට එහෙම දොස් කියනෝ නෙමෙයි. ඉතින් දේවාපිය ගත්ත දෘෂ්ටි ඒකනේ. ලෝක සත්‍යය ගත්ත දෘෂ්ටිය. ඒක නිසා මොකද උනේ? ඒ දෘෂ්ටියෙන් ඉන්න පිරිස පුළුවන් තරම් කිව්ව මොකද්ද? ඉගෙන ගනින් ඉගෙන ගනින් ඉගෙන ගනින්. ඉතින් ඉගෙන ගත්තා. රසාවල් කරහන් අහන්න බැලහන් ආදී වශයෙන් ඔක්කොම කියනවා. අන්තිමට අවුරුදු 60ක් වෙනකොට තමයි තේරෙන්නේ වැඩේ ගැස්සුණා. අනේ වැඩේ ගැස්සුණානේ. ඔන්න තේරෙන්න ගත්තා. එතකොට තින්වදෙනි කල්තරයි. දැන් මොනව කරන්නේ දෙස්? දැන් ඉතින් අර පන්සලකට ඉගෙන පොඩ්ඩක් දානයක් මානයක් දීලා ඉන්නවා. අර හොඳට කොන්ද පණ දින තරුණ ජීවිත තියෙන කාලේ මොනවද කළේ? ලෝකේ සාරයි කියලා අල්ලගෙන ලෝකේ කෑලි කඩන්න පටන් ගත්තා. ඒකයි මම කියන්නේ මේ තරුණ ජීවිත තියෙන කෙනෙකුට ඔය මුලාවට වැටෙන්න එපා. මේ සද්ධර්මයේ 10 පාරක් ශ්‍රවණය කරන්න. ඔයක ඇරිලෙයි. ඔය මුලාවෙන් ඔබ දුර වෙලා යයි. මේක තමයි සාස්ත්‍රුණ වහන්සේ ත්‍රිවිත ආවට්ටණී මායාව. සද්ධර්මයේ අහත ඉන්න බෑ පිංගුතුනි. හේතු වාසනා තියෙන පිරිසවලට යථා බෝධිය ලැබෙනකොට පිංගුතුනි මේ ලෝකේ සාරය කියන හැඟීමෙන් දුර වෙනකොට මේ ලෝකේ රමණේ කරන්න හිතෙන්නේ නෑ එක මොහොතක්වත්. අද ඒක නිසා තමයි තරුණ ධර්මිය හොෝගාන එන්නේ පැවිද්දට. එක වචනයයි කතා කරන්නේ මෙන්න එනවා පොලි මේ පැවිදි වෙද්දී. තව අවුරුද්දක් යනකොට ධර්මය අයෝබයි ආරාමේ 500කට අධික වික්ෂු පිරිසක් ඉඳි. හැබැයි ඔබ දැකලා නෑ නේද? කහලා තියෙන්නේ බුදුහාඳුරෙන් කාගේ? බුදුහාඳුරෝ 500ක් මහරහතන් වහන්සේලා පිළිවරාගෙන ගිජ්ජකූට පර්වතේ නැගෙයි. 500ක් මහරහතන් වහන්සේලා දැකලා තිබුණේ නෑ. හේතුව මොකද? මේ පැවිදි වෙන්න කියලා තිබ්බේ කාටද? හතර කේන්ද්‍රීය පාදේ උන්නේ පැවිදි වෙන්න කියලා තිබ්බේ. උන් විතරයි උඩ පැවිදි වෙන්න ඕනේ. අනිත් ඒවා මොකද කරන්නේ? අනිත් ඒවා ලෝකේ කෑලි කඩන්න ඕනේ. පුළුවන් තරම් අල්ලන්න ඕනේ. හොඳට තද කරලා අල්ලගෙන කඩන්න ඕනේ කෑලි ටික. ඒ කරන් තමයි පොඩි කාලේ ඉඳලා කියලා දුන්නේ. මේ ළඟදී මටකද පිවිදෙන ගෑන් ළමෙන් ඩිග්‍රී එක අරගෙන පහුදා කෝච්චියට බෙල්ලදී. දැන් ඔබ හිතනවාද මම සාර්ථක දෙමාපියෝ කියලා? ඇයි පොඩි කාලේ ඉඳලා මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මේක ගන්න ඕනේ පුතේ? ලකුණු කියද පුතේ 98යි. කොහේ ඉතුරුද ඒක? ඔහොම කිය කිය. උඹ ලකුණු මට කවන්නේ නැහැ. උඹ පන්තියක ගියනියද? ඔහොම කිය කිය පුතේ මේක සාරයි අල්ලපන් පුතේ. හොඳට අල්ලපන් මේ කඩපන් කෑල්ල කඩපන්. අපිට හදන්න බැරි වුණා පුතේ. උඹ නැගහම මගේ කරට නැගලා කඩපන් ඉදිරු ටික. ඔහොම කිය කිය අම්මයි තාත්තයි එක පුළුවන් තරම් කෑලි කඩන්න උත්සාහ කළේ. පුතේ මේ ලෝකේ මගේ වසඟේ තියෙනවා කියන දැනටම තමයි දුන්නේ. ඉරිගෙදී. දීලා දීලා දීලා අන්තිමට මොකද උනේ? ઈચ્છා භංගත්වයක් ආවා. කොල්ලෙක් එක යාළුනා හරි මොකක් හරි එකක් වෙන්න. තමන් කැමැත්තේ පවත්ව ගන්න බැරි වෙලා ගියා. ලොකු බලාපොරොත්තුව තියාගත්ත බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න බැරි වෙලා. මෙතන හිතාගෙන ආවේ ලෝකේ මගේ වසඟේ පවතිනවා කියලා. අනේ පවතින්නේ නැහැ. දැන් දරා ගන්න බෑ. දැන් මොකද උනේ? තිබ්බ මෙල්ල. අම්මට හම්බුණා හොඳ තෑග්ගක්. කඳ වෙනමයි බෙල්ල වෙනමයි. ඔබගේ දරුවන්ට ඔය තත්ත්වෙද ඔබත් උදා කරන්න හද. ડોક્ટરලා ඉංජිනේරු නැත්නම් එළිලා මැරෙන්නේ. කොච්චර බෙල්ල තියෙන්නේ. තීදී නසා ගන්න. මොකක්ද පින්තින සාරේ? මාත් ඔබ අතර හිටපු කෙනෙක්, තාමත් මං ඔබත් ශ්‍රේෂ්ඨත්වයන් අතර මැද්ද ඉන්නේ. ඒක නිසා මට ඔබට කතා කරන්න ලොකු අයිතියක් තියෙනවා. ඉගෙන ගන්න නැති කෙනෙක් ගැන කතා කරොත් එහෙම කියයි, ආ ඉගෙනගෙන නැහැ ඉතින් කොහොමද සාර නැහැ නේද? එහෙම එකක් නැහැ. ඒක නිසා ඔය තරුණ ජීවිතේ යොදා ගන්න එපා මුදලාලි කෙනෙකුට කඹරන්න. මම ඔය දෙමාපියන්ට කියන්නේ මේ සිතුවිල්ලට එන්න එපා. තමන්ගේ දරුවෝ මුදලාලියට කඹරලා අරන් එන තුට්ටු දෙකට සතුටු වෙන්න එපා. උන්ට සතුටු වෙන්න දෙන්න, උන්ට සතුටින් ඉන්න දෙන්න. එක වස්තුවක් නිසා පෙළෙන දරුවන්ට තව වස්තුවක් උදා කරන්න එපා. උන්ගේ සතුට නැති වෙනවා. අපේ මහත්තයෙක් මට පෙන්නුවා Facebook එකේ දීච්ච කතාව. එක දරුවෙකුට අවුරුදු 19 දී පැවිදි වෙන්න ඕනේ වුණා. අම්මගේ ඔරු බෑ. මම පැවිදි වුණොත් මම මැරෙනවා. එපා. මේ දරුවෝ කිව්වලු මං එහෙනම් අනගාරික වෙ ඉන්නද? මට අහන්න වදින්නේ නැනම් බෑ. ඕකට යන්න නම් කැමති කරගෙන යනකොට අනගාරික වෙන්න එක තැනකට යන්න හදනකොට අයියට පිළිකාවක් හැදුනා. අයියගේ වැඩ කටයුතු ටික ඉවර වෙනකොට මේ ගොල්ලන් අවුරුදු 29 අද කොහෙද? අපි ඕක දැක්කේ. ඒ දරුවා Facebook එකට ඕක දාලා තියෙන්නේ මහරගම හොස්පිටල් එකේ ඉඳන්. ඔබ දන්නවද එහෙනම් කොහේ ඉඳලාද ගත්තේ කියලා? දැන් ඒ දරුවටත් හම්බ වෙලා. තෑග්ග. දැන් අර අම්මට හරි සතුටුයි. අර පැවිද්ද හොයාගෙන සතර ගමන කෙලවර ගන්න මේ මහ උත්සවයම නවත්තලා දැන් අම්මා නොකඩෙන් නොමිදෙන සුවයක් ලැබුවද? දැනුම් බැරිය ගිහිල්ලා නවත්තන්නේ ඉතින් ඒක. දැන් මේ මැරෙන්න පාව මැරෙනවනේ තව ටික කලකින් මොනව හරි වෙලා. ඔය කියන ඔය ඉතින්. දැනුම් බැරිය නවත්ත ගන්න මරණයෙන් ඉතින්. ඇයි පින්වතුනි මුලාවට වැටෙන්නේ ඔය විදිහට? ඔය තමන්ව පෙළෙන වස්තු නේද ඔය ලං කර කර දෙන්න හදන්නේ දරුවට? එක සෙල්ලම් බඩුවක් ගෙනත් දීලා ඒ සෙල්ලම් බඩුව කැඩිලා ඌ අඬද්දි ඌව සනසන්න මොකද දෙන්නේ? තව සෙල්ලම් බඩුවක්. දැන් දැන දැන ඌව දානවා නේද අමාරුයි. ඌ දැන් සෙල්ලම් බඩුව දෙකම කැඩිච්ච නිසා අඬනවා බෙරි හන්දියේ. ඕක නේද එදා ඉඳලා පුරුදු කළේ. හැබැයි මේ ආර්ය සිංහලිය කවදාවත් එහෙම කරපු අය නෙමෙයි. ඒකයි කියන්නේ ආර්ය සිංහලිය නෑ කියලා. ආර්ය සිංහලිය පොඩි කාලේ ඉඳලා දරුවට යථා භෝධිය දුන්නා. රහතන් වහන්සේගේ ඇසුරේ හිටිය ආර්ය සිංහලිය කියන අය. ඒක නිසා පොඩි කාලේ ඉඳලා දරුවන්ට දුන්නේ යථාබෝධය. ඒ යථාබෝධය තුලින් දරුවෝ කවදාකවත් අඬන්න පටන් ගත්තේ නැහැ තරුණ වියට එනකොට. බොහොම දැන ඇඳුණු ගන්ධ හිතව තමයි හිටියේ වාස්තු දාපේ පුද්ගල වාස්තු සම්බන්ධ. ඉතින් අද ඒ ගතිය සාමුලින්ම ඉවරයි. අද ළමයින්ට පුළුවන් තරම් දෙන්නේ ගිනි ගිනි. ඒක නිසා බින්දෙන් කරුණා කරලා සත්‍ය මොකද්ද කියලා දැනගන්න. තරුණ ජීවිත අකාලේ විනාශ කරගන්න එපා. හොඳට ඇස් දෙක අරලාගෙන ඉන්න. ලෝකේ දියා හොඳට ඇස් අරගෙන බලන්න. බලලා යථාභෝධයටපත් වෙන්න. යථාභෝධයටපත් වීම තුන තමන්ට තීරණයක් ඒ මම මොකද්ද මෙතනින් යහට කරන්න ඕනේ කියලා. පිටකදී පැවිද්ද කියන්නේ රමණේ කලියද තැනක් නෙමෙයි. පැවිද්ද කියන්නේ මහා සාර තැනක් නෙමෙයි. ඇයි පැවිදි වෙන්නේ? මේක කරගන්න තියෙන එකම මඟ හින්දා. දැන් කියයි ඉතින් ගිහි වෙන්නගෙන බැරිද කරන්න? පුළුවන්. තව අද්දැව 10ක් විතර උපදින්නේ නේ. ඇයි? මුදලාලට කඹරන්න යන්න ඕනේ. ඇයි? මුදලාලට හෝ රජයට කඹරන්න ඕනේ ගිහින්. කඹරුනේ ගිහලා ඔන්න හම් වෙනව මොනවද? ෆාලිටි කොල ටිකක් හම් වෙන. ওই ටික පාවිච්චි කරලා රූප ටිකක් බලාගත්ත හැකි, ශබ්ද ටිකක් අහගත්ත හැකි, කන්න ටිකක් හොයාගත්ත හැකි, දිව හොඳට පිනවගත්ත හැකි. ඔය ටික කර කර හිටිය හැකි. ඒක නිසා මොකද වෙන්නේ? උදේින්ම රෑ වෙනකම් හම්බු කරනවා. දවසකට පැයක් විතර භාවනා කරනවා. ඉතින් කියනවා මොකද්ද? මම භාවනා කරන හොරා. මට වැඩින්නේ නැහැ. දවසකට පැයක් ධර්මයේ ඉන්නවා. පැය 13ක් විතර ඉන්නවා අධර්මයේ. ඊටු ටික නිදි. දැන් ධර්මයේද අධර්මයේද වැඩේ? ඉතින් ඔබ දන්නවා. ඔන්න ඕක නිසායි පින්වදනි පැවිදි වෙන්නේ උත්තමයි. තව 24ම මේක කරන්නේ. ධර්මයයි ඔබයි ආරාමයක් හදන්නේ උත්තම පැවිදි වෙන උත්තමයෝ සඳහා. එතන වෙන කිසි දෙයක් නැහැ. උත්තරීතර නිවන විතරයි. බෝධීන් වහන්සේ නමක්වත් රෝපණය කරන්නේ නැහැ. මොකද වන්දනා නඩ ඕනේ නැති හින්දා. ඒකට තියෙනවා දෙපැත්තේ පන්සල් දෙක. පන්දානට ආපු ගමන් එයාට තියෙන මොකක්ද? ඒ දෙවැතර ගිහිල්ලා ඒක කරගන්න. උන්වහන්සේට අපි ආරාධනා කරලා ඔබ හන්දේ මේ මේ මාර්ගය පුරන්න ඕනේ වෙච්ච ගමන් ඩංගල මෙතන ඩයිලා ඔබ හන්දේ වැඩේ කරගන්න. පන්දර ගින්දර කරන් දෙන්නේ නැහැ. ඇයි ඒ? දායකයෙක් කියනවා හාමුදුරනේ අම්ම බලා පාන්දුපුලි අනිද්දා. පාන්දුපුලි අරන් යන්න ඉන්න එපා. කමන්නේ මේ සේවාවක් කෙරෙන්න ඕනේ. උන්වහන්සේලා යටි හරි ශේෂ්ඨ. ඒකයි මම ඔබට කියන්නේ හැමතිස්සේ. කාටවත් නිග්‍රහයම කරන්න එපා මොනම හේතුවක් නිසා. එන ඕන නිවන් දකින්න තැනක් හැදේ. නිවන විතරයි. එහෙනම් සියලු දෙනාට පුළුවන් බින්දින ඒ ස්ථාන වලට ඇවිදලා තමන්ගේ වැඩේ කරගන්න. ඒකට අවශ්‍ය සියලුම අවශ්‍ය දේවල් ටික සපයලා දෙන්න. සියලුම අවශ්‍ය දේවල්. හිතට සෙවණක් ඕන නිසා හිතට සෙවණක් දෙන්න. වීර්යවන්ත මිනිසින් රුක්ෂ මූලිකව ඉන්න බලන්න. රුක්ෂ මූලිකයි. මොකද උන්නේ. එදිර ඉන්න වැඩි දෙනා එක වේලකින් යැපෙන්නේ. පොඩි අය, ලෙඩ අය සහ මාළු අය හැරෙන්නේ. එක වේලකින් යැපෙන්නේ. දැන් හිතෙන්න පුළුවන් අනේ එක වේලකින් යැපෙන එක හොඳ නෑනේ. තනින්න සෞඛ්‍යයට හොඳ නෑනේ. හෙන ගැහිලා මේ අපි ඉන්නේ. මේ අපි ඉන්නේ. අඩුවක් පේනවද කොහේ හරි තැනක? කෑනේ දරාගත්තොත් පින්වතුනි ඔය දේ නවත්ත ගන්න බෑ. බුදුහාඳුරු පැවිද්දල සුදුසුකම් දීලා තියෙන්නේ මොකක්ද? පාත්‍රයට වහන කපුටව එලව ගන්න තරම් පුළුවන් කෙනෙක් නම් ආන්නේ කෙනා මේ පැවිද්දල සුදුසුයි. ඕකට මුලා වුණා අපේ අය. පාත්‍රයට වහන කවුරුර ගල් කැටයකින් හරි ගහලා එලව ගන්න පුළුවන් නම් කියලා කිව්වහම ගත්තේ මොකක්ද? වයසක්. වයසක්. ආ පාත්‍රයට වහන කවුටාව එලව ගන්න පුළුවන් අවුරුදු 7. ඔන්න තීරණය කළා. දැන් එන අවුරුදු 7න් එහාට තමයි පැවිදි කරන්න ඕනේ. සිංහදෙනි අවුරුදු 45 වුණොත් ඉන්නවා පාත්‍රයට වහන කවුටාව එලව ගන්න බැරි. මොකද ඔය කවුට හිමි? ඔබ උපහැරන ආර්ය භාෂාවෙන් ඔබ තේරුම් ගන්න ඕනේ. ඔය කපුට කියලා කියන්නේ පිංගුදුනි කෑදර සතෙක්. කොච්චර කෑවත් මදි සතෙක් කපුට කියලා කියන්නේ. එහෙනම් කෑදරය ගැන ඔය කියන්නේ. කෑදර කියන්නේ කෑදේ දරා ගන්න කෙනා. පාත්‍රය කියලා කියන්නේ පින්ඳ පාතේ හම්බ වෙන එක. මේ ගෙදරට ගියාම මස් ටිකක් දානවා. අර ගෙදරට ගියාම කිරි පැණි ටිකක් දානවා. අර ගෙදරට ගියාම චොක්ලට් එකක් දානවා. අර ගෙදරට ගියාම බත් ටිකක් දානවා. අර ගෙදරට ගියාම පිටු කෑල්ලක් දානවා. ඔය ඔක්කොම එකට අනාගෙන කන එකට කියනවා පාත්‍රය කියලා. ඔය ඔක්කොම එකට අනාගෙන කද්දි ඒකටත් ඇලෙනව නම් කවුරු හරි කෙනෙක්. ඒ ආහාර පින්ඩයක් දරා ගන්නව නම් ආන්නේ කෙනා පැවිද්දට සුදුසු නැහැ කියලා තමයි ඔය කියලා තියෙන්නේ. ඒ මට්ටමටවත් Tamanට මේ කෑදේ දරා ගන්න බැරි නම් පැවිද්දට සුදුසුද? පොඩි උන් ගැන නෙමෙයි ඔය කියලා තියෙන්නේ. එන අවුරුදු 45 අය නැත්ද ඔය තැන ඉන්නේ? ඒ අය පැවිද්දට සුදුසු නැහැ. එහෙම නැත්නම් පින්වදිනේ මේ උත්තරීතර පැවිද්දට අනිත් අය සියල්ල සුදුසුයි. මේ කාලේ තියෙන නිවන් දකින්න. මේ කාලේ තියෙන දොස්තරලා ඉංජිනේරුව වෙන්න නෙමෙයි. වැරදිච්චින් ඉන්න තමයි අපි මේ කියන්නේ. හේතුව මොකද්ද? සම්බුද්ධ ශාසනයක් නිර්පද්‍රිතව පවතින. වැළලීලා ගිහිල්ලා තියෙන ඇති. නමුත් දැන් වැළලීලා නැහැ මේක. දැන් මතු වෙලා තියෙන්නේ නිවන් මඟ මතු වෙලා මහරහතන් වහන්සේලා බිහි වෙනවා. මම ඒකයි කියේ මම ධාතුන් වහන්සේලා පෙන්වන්නම් උන්වහන්සේලා. එහෙනම් මහරහතන් වහන්සේලා ලෝකෙ බිහි වෙනවා. ඒ කියන්නේ යථා භූත ධර්මයේ තියෙනවා. එහෙනම් මේ ධර්මයේ තියෙන වෙලාවෙ ඔබ මොකද්ද කරන්නේ? දොස්තර කෙනෙක් වෙන්න බැරිද තියෙන්නේ ධර්මයේ නැති කාලේ? හැබැයි ධර්මයේ නැති කාලේ නිවන් දකින්න පුළුවන්. එනම් මේ ධර්මයේ තියෙන වෙලාවේ manussත්වයක් ලැබිලා තියෙන වෙලාවේ ඔබ උත්සාහ කළ යුත්තේ මොකක් කරගන්නද? නිවන් දකින්න. මොය මෝඩ වැඩේ කරගන්න එපා. නිකන් ඔය වචන වලට කියලා හරියන්නේ නැහැ මේක. හොඳට තේරෙන්න කියන්න ඕනේ. මේ භයානක තැනක ඉන්නේ. ඉතින් මෙහෙම කියන්නේ සමහර අය කියනවා. කේන්ද්‍ර ගිහිනද ඔය කතා කරන්නේ? බණ කියන්නේ එහෙම නෙමෙයි. සමහර විදිහට කියන්නේ මම මේ කේන්ද්‍ර ගිහින කතා කරන්නේ. දැන් මං කේන්ද්‍රය කියලා ඔබත් එක්ක කතා කරා. පිටින් යථාර්ථය පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේක මං කොහොමද ඔබට කියන්න ඕනේ? මේ මහ ගින්නක් ගාව පිච්චෙන්න බලාගෙන ඉන්න පිරිසකට මං කොහොමද කියන්න ඕනේ මේ? ඔබගේ දරුවා නගිනවා තට්ටු තුනක බිල්ඩින් මකුලට. නැගිලි විල්ලා ඔන්න කේන වලට ඇවිල්ලා දැන් ඔන්න මෙන්න වැටේ. ඔබ පල්ලෙහා ඉන්නේ ලඟ වෙන්න බෑ ඒකව රකගන්න. දැන් ඔබ කොහොමද දරුවට කියන්නේ? පුතේ රත්තරම් පුතාට පොඩ්ඩ පස්සට යන්න පුතේ. ඔහොමද කියන්නේ? යකෝතෝ වැඩේ ඵලයන් පස්සට කියන්නේ නැද්ද? එහෙනම් මිනුදුනි කොහොමද මම මේ බණ ටික කියන්න ඕනේ ඔබට? පින්වතුනි මේ ලෝකේ හරි අසාරයි පින්වතුනි. බේරිලා යන්න. දැන් තේරෙනවද කියන එක මොකද්ද කියලා? එහෙනම් ඔබ කවදාකවත් විශ්වාස කරන්න යන්න එපා පින්වතුනි. මේ බණ කියනවා කියලා කියන්නේ මේ ලතාවට කතා කරන එකක් ගැන කියලා. සාත්‍රුන් වහන්සේ අපි එක වදනයක් කතා කරද්දී වදන 512ක් කතා කරන ධර්ම සමාධිය තියෙන උතුමේ. මේක හොඳට තේරෙන්න ඕනේ ඔබට. ලයන්විතේ නෙමෙයි වැඩගා. මහ විනාශයක් කටළඟ තියාගෙන ඉන්නේ ඔබ. මේ කියන අහ පිළිගන්න පුළුවන් වුණොත් ඔබ ගොඩ. එහෙම නැත්නම් ඔබ මහා අඳුරේ. මම මේ කියන එක ඔබ මලාට පස්සේ ඔබට තේරෙයි. එදාට ඔබ වරක්ක වැඩි. බල්ලෙක් මෙතනට ආවොත් මට උට කියන්න තියෙන්නේ බොල බල්ලෝ උඹ මට ඉස්සෙල්ලා හම්බුණා නම් මම ඔබව බේරගන්න. දැන් මට කරන්න දෙයක් නැහැ. ඔය කන්න දෙන දෙයක් කාලා බලයක්. එහෙනම් බල්ලෙකුට කන්න දෙද්දී පෙර නිමිත්තක් දකින්න. මේක බලු ධර්ම අතුරු කර කර බහාලු වැඩ කර කර දැන් බල්ලෙක් වෙලා ඉන්නේ. මම තාම බලු භවෙන් නිදහස් වෙලා නැහෙනේ. එහෙනම් මම වහ වහ සෝතාපන්න වෙන්න ඕනේ. එහෙනම් බල්ලෙක් තංගාල කන්න ටිකක් දාලි වෙලා මොකද්ද කරන්න ඕනේ? බණ ටිකක් අහන්න. ඔව් බලන්න ඔය ආදරණීය දරුවා මේ භවෙන් නිදහස් වෙලාද ඉන්නේ කියලා. සතර අපායෙන්වත් අඩුම ධර්මෙ නිදහස්ද කියලා. එහෙම නැත්නම් ඒ දරුවා මෙතනට යොමු කරයි. තරුණ දරුවෝ තමන්ගේ බේර ගන්න උත්සාහ කරන්න. ඔබට සාසනීය විවරයි දැන්. ඉස්සරහට අංක එකට ඉන්නේ විසුණු වහන්සේ. දැන් පල්ලෙ හැන්නේ ඉන්නේ. පල්ලෙන් ඉන්නේ විසුණු වහන්සේ නෙමෙයි. මිනිසුන්ගේ හිත්වල තමන්ගේ දරුවව කවුරු කරන්නද ඕනේ මුලින්ම. සාමාන්‍ය මිනිස් දෙකෙන් ඇහුවා තමන්ගේ දරුවව මොකෙන්ද කරන්න ඕනේ කියලා මුලින්ම කියන්නේ මොකද්ද? දොස්තර. ඊට පස්සේ කියන්නේ මොකද්ද? ඉංජිනේරු. ඊට පස්සේ ඇකවුන්ට්. ඔහොම පල්ලෙහාට ඇවිල්ලා මොකුත්ම කරගන්න බැරි නම් හතර කේන්දරේ 15 වෙනි කසාදයක්වත් බන්දල දෙන්න විදිහක් නැත්නම් මොකද කරන්නේ? ආයෙනම් මහණියන්කෝ. පේනවද මේ ශාස්ත්‍රුන් වහන්සේගේ සාසනය දාලා තියෙන තැන? හැබැයි මහා උජාරුට කියනවා අත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං. වචන විතරයි. මං කියන දේ ඔබට වැටහෙනවද? එහෙනම් ඔය පද පරමියොට නිවන් දකින්න බෑ. ඔක්කොම පද විතරයි. පද එල්ලගෙන දඟලන්නේ ඔය. හැබැයි දැන් ඔය තත්ත්වය සහ මුලින්ම වෙනස් වෙනවා. දැන් අරිහතුන් වහන්සේලා බිහි වෙන්න සිංහදෙනි අර යට නිමිත්ත එක ගෙදීම එන උලට ධර්ම අවබෝධයට පත් වෙච්ච දෙමාපිය ඉන්නේ. ඊයේ ධර්ම දේශනාවේ අම්මලා ඇවිල්ලා කියනවා මගේ දරුවෝ දෙන්නට මොකුත් බෑ. නම මගේ දරුවෝ දෙන්න මේ අද තමයි මම මුලින්ම බණ ඇහුවේ එදෙන පැවිදි වෙන්න ඕනේ කියලා මං කැමති පැවිද්දට දෙන්න. මං ඒ දරුවෝ දෙන්නන් ඇහුවා. බෙල්ල කපුවොත් නිවන් දකින්නවා කියලා හිතුනොත් බෙල්ල කපන්න ඉඩ දෙනවද කියලා. ඔව් කිව්වා. එහෙනම් මං කොහෙන පැවිදි යන්න බය නැතු. දන්නේ නැහැ නේ කිව්වා. මං කො සාස්ත්‍රුන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ. දැනන් හිටියද? සාස්ත්‍රුන් වහන්සේ දැනන් හිටියද මේ බුද්ධත්වයේ ලබන විදිහ? දැනන් හිටියද නැගින් ඒක කරනවානේ. තාරා සංගේය කල්ප ලක්ෂය තිස්සේ බිරුම් පුරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළේ මොකටද? සත්‍ය හොයන්න. එහෙනම් ඔබත් කරන්නේ සත්‍ය හොයන එක. කල්යාණ මිත්‍රයන්ගෙන් ගුරුහරුපමක් අරගෙන සිංහදෙනි සත්‍ය හොයන්න. කින් සත්‍ය ගවේසී කින් කුසල ගවේසී. ඔය දෙක ඔබ කරන්න ඕනේ. කරන්නේ ඔබට හම් වෙනවා සත්‍ය කියන එක. නිකන් හිටියට හම් වෙන්නේ නැහැ සත්‍ය කියන එක. එහෙනම් මං එයා ඒ ගැහුවේ ඔයාලට වීරිය තියනවද මේක කරන්න? මොකද කියලා දෙන්නේ එක මහ ලොකු දෙයක් නෙමෙයි. සෝතාපන්න වෙන දහම් කතා කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. වීරිය තියෙනෝනේ මේක කරගන්න. ඒකයි මං කියන්නේ තරුණ ජවයෙන් මත් වෙන්න එපා. තරුණ දවියත් අරගෙන එන්න මේ වැඩේ කරලා ඉවර කළාද? මේ ලෝකෙට මල පෙරේතිය විහි කරන්න එපා තවදුරට. ලංකාව හරි හොඳයි අපේ දානේ සඳහා. ඉතින් ඔය යනකොට පේනවා ගවයින් දෙදෙනෙක් නිදහස් කරගෙන ගැනීම සඳහා ඔබගේ නොමතුරු ආධාරය ලබා දෙන්නේ. එංගලන්තයෙන් සල්ලි ටිකක් එවනවා මෙහාට. අම්ම යන හරකව නිදහස් කරන්නේ. ඔතන ඇත්ත කතාව මොකද? හරකෙක් වෙන්න ඉන්න එකෙක්. හරකෙක් වෙන්න ඉන්න එකෙකුට සල්ලි ටිකක් එවනවා හරකෙක් වෙච්ච එකෙක්ව නිදහස් කරන්න. ඔවුද නැද්ද? ඕක නෙමෙයිද ඔය වෙන්නේ? එහෙනම් බින්දුනේ හරකෙක් වෙන්න ඉන්න එක ඉස්සෙල්ලා දහම් මහල ඉවර වෙලා හරකෙක් වෙන එක නවත්ත ගන්න. හරක් ලක්ෂයක් නිදහස්ද නැද්ද? අර හරකෙක් වෙන්න ඉන්න එක්කෙනාට සීටි එකක් යවලා එයාට ධර්මය අහන්න දීලා එයාව නිදහස් කරන්න. හරක් ලක්ෂයක් නිදහස්ද නැද්ද? ඊට පස්සේ උනන් හල්ලි තිනන්න අරකම නිදහස් කරගන්න බැරියද? කලේතු නොකලේතු දේවල් හරියට ඔළුවට ගන්න පිංගතනේ. හරකෙක් නිදාන් වෙලා කියලා මහා උදාරුවට පත් වෙන්න එපා. හොඳයි මේ වැඩ මම නරක වැඩ කිව්වා හැම නෙමෙයි. හරක කියන එක ලෝකේ නාවේ ණයකවල. ඒක ගැන වැඩි හිතන්න දෙයක් නෑ ඔබට. අපි ආරංචි එක හාමුදුරනේ ගිනි තියාගත්තල හරක මරන්න එපා කිය. හත් දෙයියනේ. මරු විකල්ලෙන් කරපු වැඩක් හරින්න වෙන දෙයක් නෙමෙයි. සාස්ත්‍රුන් වහන්සේ උදෑසන අවදිලා විසුන් වහන්සේට කියනවලු මහණෙනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක අති දුර්ලභයි. බුදු කෙනෙක් ලෝකේ පහළලා ඉන්න කාලෙක මනුස්සත් දැක්ල නෙමෙයි ඊටත් වඩා දුර්ලභයි. ධර්ම අවබෝධයට පත් වීම ඒ කාලේ ඊටත් වඩා දුර්ලභයි. උත්තරීතර පැවිද්ද ඊටත් වඩා දුර්ලභයි. ඇයි ওই විදිහ ඔක්කොම කනට ගිහද දෙන්නේ පැවිද්ද වෙන්නේ? එහෙම පැවිදි වෙච්ච කෙනෙක් හරකෙක් නිසා ග්‍රීදිනලා ගත්ත කියන්නේ ගැලපෙන්නේ. ඔබ ගැලපෙනවද ග්‍රීදිනලා ගන්න හරක් මරන්න එපා කියලා? ඔබ වගේ කෙනෙක්වත් ගැලපෙනව දඬුවම දරන. හරක කියන්නේ බින්දුනේ හරය කාදමල මේ ලෝකයේ දිවිත හරපතදී විනාශ කරන දැම්මහම හරෙන් ශුන්‍ය වෙච්ච ලෝකයක් හැදිලා මේ පස නීරස වෙන්න පටන් ගත්තා. මේ පස් කාල හැදිච්ච මිනිස්සු අපි ඒ කාලේ පස තමයි අනුභව කරන්නේ. මුල්ම කාලේ කිරියෝදයක් වගේ මේ පස. ඔබට මතකද ওই අවුරුදු 60 70 වගේ කවුරු කෙනෙක් ඉන්නවද මතකද? ඔබ පුංචි කාලේ මඤ්ඤොක්ක හැලියත් අම්බන්නේ පලාතම සුවඳයි. දැන් මඤ්ඤොක්ක හැලියත් අම්බද්දි බල්ලෙකුට කන්න බෑ ඒවා. පේනවද පස නීරස වෙන හැටි? ක්‍රමක්‍රමයෙන් පස නීරස වෙගෙන යනවා. ඇයි ඒ? අර හර පද්ධතිය ලෝකෙන් අතුරුදහන් කරනවා හිඳගෙන. හරේ කාදමන. හරේ කාදම ඔබ එක හරකා වෙලා ඇවිදින්න අර මසෙන් ණය ගෙවන්න පටන් ගන්නවා. මිනිසුන්ට ඕනේ වෙනවා මාංශයක් කන්න. මොකද අර පසෙන් හැදෙන දේ රස නැති හැටි. ඔන්න ඔහමයි මස් මාංශේ පටන් ගත්තේ මේ ලෝකෙ. කිරියෝදයක් එක මස් කෑවේ නැහැ අපේ කවුරු. එහෙනම් පින්වදිනේ හරක් මරණ එක මේ ලෝකේ නවත්තන්න බෑ. හරක් මරණ එක නෙමෙයි නවත්තන්න ඕනේ, හරක් හැදෙන එකයි නවත්තන්න. ඒ උදෙසායි සාතුරුන් වහන්සේ දහම් දේශනා කළේ. එහා පැත්තේ හිටිය චුන්දසූ කරන්නේ තුන්දසූකට කවදා හරි ගිහිල්ලා ගිහිල්ලා තියෙනවද බුදුහාමුදුරේ යකෝ මූර මරන්න එපා බල කියලා තියෙනවා. බුදුහාමුදුරෝ ගියාද කොසල් රජුන්ට ගිහිල්ලා කිව්වද මේ ඔබතුමාගේ නැත්නම් බිම්බිසාර රජුන්ට ගිහිල්ලා කිව්වද කාට හරි ගිහිල්ලා කිව්වද මේ ඔබතුමාගේ මේ ඒරියා එකේ මේක කරන්නේ මේ මගේ එකට එහා පැත්තේ මේ තියෙන්නේ මේක නවත්තන්න මේ අහිංසක සතු මරනවා කියලා කිව්වද? නෑ. හරක් වෙන්න ඉන්නේ උන් ටික නිදහස් කළා. ඌර වෙන්න ඉන්නේ උන් ටික නිදහස් කළා. ධර්මයේ දේශනා කරලා මෙච්චේ කාට මොනව කරන්නේ? ඌ ලෝකේ නාමු කාර්තව්‍ය ඌ කරලා යයි. එහෙනම් පිංගුදේ තමන්ගේ ජීවිතේ තියෙන වටිනකම තේරුම් ගන්න. තමන්ගේ ජීවිතේ වටින්නේ මේ සම්බුද්ධ දේශනාවක් අහලා ඉවිලා ධර්මය මනාවට අවබෝධ කරගෙන උත්තරීතර පැවිදිලවල නිවන් දකින්න පුළුවන්. එහෙනම් අපි මේ කතාව ඔබට කියන්නේ පිංගුදේ ඒකට අදාළ පරිසරයක් සකස් කරන ගම ඔබට ඕනේ වෙලාවක පුළුවන් ඇවිදින ඒවට සම්බන්ධ වෙන්න. ධර්මයයි ඔබයි කියලා කියන්නේ ධර්මයේ සහ ඔබ මම නෙමෙයි. ධර්මයයි ඔබයි අහලා තියෙන ඇදින මෙතන ගොඩක් අය ඇත්තේ. අද මාව දැන් අද නේද මාව දැක්කේ මුලින්. එහෙනම් අද මාව දැන් අදින් පස්සේ ආයි මාව දකින්න ඕනේද ඔබට? නෑ, ධර්මයේ දැක ගත්තාම ඇති. මාව දැක්කම නිවන් දකින්න නම් බය සීඩි වල නෙමෙයි දෙන්නේ මොනවද? පොස්ටර් එකක ගහ දෙන්නේ ආ දැකවල නිවන් දැකපන් ආව දැක්කේ. දැන් නිවන් දැක. එහෙනම් මේ මගෙන් ඇති පළක් නෑ. මාව ඔහොමම අතහැරලා දා. ධර්මයයි ඔබයි තමයි මෙතන වැදගත්. පුළුවන් තරම් ධර්මයේ ශ්‍රවණය කර කර මේ මාර්ගවලිය උපසම්පදා කරගන්න උත්සාහ කරන්න. ඒකට අවශ්‍ය තැන් තමයි ඔය හදන්නේ. මේ වෙලාවේ බෝට්ටුවට නගින්න පුළුවන් හැම තරුණේ තරුණියක්ම නගින්න බෝට්ටුවට. තමන්ට පුංචි දරුවෝ ඉන්නව නම් මොකද කරන්නේ? බෝට්ටුව තල්ලු කරන්නේ. සාමාන්‍යයෙන් බෝට්ටුවට නගින්න තල්ලු කරගෙන බෝට්ටුව. තල්ලු කරගෙන ගිහිල්ලා එක්කෙනෙක් නගිනවා. අනිත් එක්කෙනා තව ටිකක් තල්ලු කරගෙන ඉන්න එයා නගිනවා. අනිත් එක නතාවට යන සාල්ලු කරගෙන ඉන්න යා නගිනවා. අන්න එහෙම ක්‍රමවේදයකට තමයි තියෙන්නේ බෝට්ටුව නැගෙන ගිහී. එහෙනම් මේ වෙලාවේ බෝට්ටුව නගින්න පුළුවන් හැම කෙනෙක්ම බෝට්ටුව නැංග අවුරුදු 65 වෙනකම් කාන්තාවන්ට දීලා තියෙනවා. අවුරුදු 70 වෙනකම් බිරිඳින්ට දීලා තියෙනවා පැවිදිකම්. බැනුන් අහහා දෙන්නේ ඕක. හමාර අසත්පුරුෂයෝ බයිනවා. වයසක අය පැවිදි කරනවා කියලා. මහා පඩි එකක් හදාගෙන ඉන්නවා. කාගෙන් කාලද? කාගෙන් කාලද ඔය? ඔය දැන් පැවිදි මම දැන් මහලු වෙලා ඉන්නගෙන් තමයි කාලා තියෙන්නේ. හැබැයි දැන් උන්ට දැනක් දෙන්නේ නැහැ. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. එහෙනම් අවුරුදු 65ක් වෙනකන් කල් දීලා තියෙනවා කාන්තාවට. හැබැයි වැඩි කාලයක් දෙන්නේ නැහැ ඕක. ඕක 55ට ගේනවා ඊට පස්සේ. මොකද දැන් ඇහුවාම කියන්නේ අනේ අපිට මේ ධර්මය හම්බුන්නේ නැහැ නේ ඉස්සෙල්ලා. දැන් තව අවුරුදු පහකින් තෝ කියන්න පුළුවන්. බෑ. ඒක නිසා තමයි පින්වදින කියන්නේ මේ තරුණ වෙලා තරුණ යමේ තියෙන වෙලාවේදී මේක කරගන්න. දෙමාපිය දරුවන් අතාරින්න එපා. දරුව දෙමාපියන් අතහැරලා ගිහිල්ලා ඒක කරගනි. දරුව ගැන හැමදෙස්සෙම හොයලා බලන්න. ඔබ දරුවව ඕස්ට්‍රේලියාවේ යවුවොත් එහෙම. දරුව ඔබට නැහැ නේද ළඟ? තවත් ඔබ දරුව ගැන හොයලා බලනවද නැද්ද? හොයලා බලනවා. දරුවට මොකද වුනේ කියලා හොයලා බලන ඔක්කොම කරනවා. දරුව ඔබ ගැන හොය හොය ඉන්නේ නැහැ, දරුව ඉගෙන ගන්නවා එහෙම. ඒ වගේම වැඩ පිළිවෙලක් තමයි මෙතන තියෙන්නේ. දරුව ගැන නිරන්තරයෙන් ඇහැඳහගෙන ඉන්නවා. දරුව ඉන්නේ අතන. එහෙනම් ඉතින් මොන හරි අඩුවක් තියෙනවද? හොයලා බලනවා. අනේ දාන්නේ එහෙම අඩුවක් තියෙනවද? පින්වතුනි, සුද්ධෝදන රජුරු එකම එක දවසක් පස්ස සාත්‍රුන් වහන්සේ ගැන නොහෙවා හිටියේ නැහැ. හැමදාම හොයලා බලනවා මගේ පුතා කොහෙද ඉන්නේ කියලා. ඇමතිවරු කී දෙනෙක් යව්වද? ඇමතිවරු යව් යව බැලුවා කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ පොඩ්ඩක් හොයලා බලන්න. රාජපුරුෂය නෙමෙයි යව්වේ, කෙනීම ඇමතිවරු යව්වේ. ඊට බලපන් කොහෙද ඉන්නේ? කරදරයක් වෙලාද මගේ පුතා? නැහැ. ඔන්න ඔය සිද්ධිය තමයි වෙන්න ඕනේ. පොඩි කාලේ මේ දරුවව දෙන්න බැරිද සාසනයට කියලා හාමුදුරු අහනවා. ඉතින් හොයා ගන්නත් හොයා ගන්න නැහැ. හරි අමාරු ළමයි පස් දෙනෙක් විතර ඉන්නවා. ඒකෙන්ද මොකද කරන්නේ? දරුවව දෙනවා. එහෙම එකක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඔබ දරුවව සාසනයට දීලා ඉවර වෙලා ඔබ මොකද අත මිහදා ගන්නෑ? ඔබ හොඳට හොයලා බලනවා දරුවට මොනවද වෙන්නේ දැන්? දරුවා ආරක්ෂිතව ඉන්නවද? දරුවට මොනවද මගෙන් වෙන්න ඕනේ තව යුතුකම්? ඒ ස්ථානෙට මොනවද මගෙන් වෙන්න ඕනේ යුතුකම්? ඔන්න ඔය කටයුතු ටික තමයි ඉතින් විතර මේ ඉස්සරහට වෙන්නේ. දරුවා තට්ටේ ගෑවා කියලා ඔබ දරුව අතාරිනවද? දරුව කහපාට මොකක් හරි එකක් ඇඳගෙන ඔබ අතාරිනවද? එහෙම එකක් නැහැ. ඔබ දරුව වල්ලගෙන ඉන්න. දරුවට මේ ඩිග්‍රී එක ගන්න දෙන්න. මේ ඩිග්‍රී එක තමයි තියෙන දෙන සසර දුකින් නිදහසේ මේ ඩිග්‍රී එක. මේක ගත්තා කියලා කියන්නේ ඔබ මහා වාසනාවන්ත දෙමාපියෙක්. තමන්ගේ දරුව තුට්ටු දෙකේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවට වඩා හොඳ නැද්ද? මම තුට්ටු දෙකේ කියලා කිව්වේ මමත් එහෙම එකෙක් හින්දා තමයි. නැත්තම් එහෙම අනිත් තරගේ ඒත් කියන්න පුළුවන්. තුට්ටු දෙකේ දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවට වඩා හොඳ නැද්ද? මහරහතන් වහන්සේ නමක් කරන්නේ. මහරහත් භාවයත් එක්ක කම්පයා ගලහම තුට්ටු දෙකේ නෙමෙයි අනිත් හැම එකක්ම. සසර දුකින් නිදහස් වෙන්නේ නැහැ. හැබැයි මිනිසුන්ගේ දුකින් නිදහස් කරනවා. මම ඒකයි කිව්වේ. වෛද්‍යවරු කියන්නේ බොහොම හොඳ జాතියක්. ඉංජිනේරුවෝ කියන්නේ බොහොම හොඳ జాතියක්. මිනිසුන්ගේ දුකින් නිදහස් කරනවා. කොහොම තමයි? තමන්ගේ පුතා මහරහතන් වහන්සේ නමක්, තමන්ගේ දියණිය මහරහත් මෙහෙණියක් කියලා කියාගන්න එක නෙමෙයිද පින්වදින මේ ලෝකේ තියෙන වාසනාවන්තම වචනේ. ඉතින් ඒකට දරුවව මෙහෙවන්න. ඔබ උනන්දු වුණානේ මොන්ඩිසෝරියට යවන්න ළමයා. ඔබ උනන්දු වුණානේ එක වසර, දෙක වසර, 10 වසර ඒ ලෙවල් කරවන්න. ඔබ උනන්දු වුණානේ කොහේ හරි යුනිවර්සිටි එකක් හොයලා දෙන්න. බැරි වුණොත් රට ගිහිල්ලා හරි උගන්නන්න දෙන්න හැදුවේ. මේ ඩිග්‍රී එක කරවන්න දරුවව ලව්. තරුණයන්ට මම කියන්නේ ඔබ වෙනුවෙන් මං ඉන්නවා. මේ හේතු සැකසීලා ආවොත්, ජීවිතේ තිබුණොත් ඔබ වෙනුවෙන් මං ඉන්නවා. මං විතරක් නෙමෙයි මේ සද්ධර්මයේ අවබෝධ මහ පිරිසක් ඉන්නවා දැන්. ඒ පිරිස ඔබව රැකගනි. ඔබට තියෙන වීරවන්ත වෙලා මේ වැඩේ ඉවර කරගන්න. ඒ පණිවිඩය දෙන්න තමයි මේ ධර්ම දේශනා කරන්නේ. දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ නිවන් දකින්න. වෙන මොකටවත් නෙමෙයි. දැන් මේ කාලෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ වැඩේ ඉවර කරගන්න. මේ අවස්ථාව විශ්සුනොත් ඔබ පරාදයි. ආයි ඔබට මේ අවස්ථාවක් මේ සංගරේ කවදා එයිද කියලා මම දන්නේ නැහැ. මෛත්‍රී බුදුහාඳුරුව ගැනීම බලන් ඉන්නවනම් කළ බලන්න. මේ හිතාගින්න මෛත්‍රී බුදුහාඳුරුවගේ සාසනයට ගියාම හරි ලේසියෙන් කරගත්ත හැකි කියලා. මොන මෝඩ මුලාවද පිංගුද? මොකද මෛත්‍රී බුදුහාඳුරුව සතිපොලේ නිවන් විකුණනවාද? නිවන නිවන නිවන රුපියල් 10 රුපියල් 10 කියලා නිවන් විකුණනවා සතිපොලේ. උන්වහන්සේගේ සාසනයට ගියත් මේ ටික කරන්නම වෙනවා ඔබට. මේනික කරලා නිවන් දකින්න වෙනවා. ඉතින් ඒ දේ කරගමු. දැන් මොකේද අඩුව තියෙන්නේ? කවුරු හරි කියනවා ධර්මයේ නැහැ කියලා. ධර්මයේ ඔබයි අහන්නේ. නිවන් මඟ දක්වා සියල්ල දේශනා කරලා තියෙනවා. තව තව දේශනා. සෙප්තැම්බර් පළවෙනිදෙන් ඔය විරිද්ද වෙන පැවිද්දෙන් පස්සේ හැමදාම හවස පහම හරි ඉඳලා අටම වාරණකම් ධර්ම දේශනාවක් තියෙනවා. හැමදාම මාසෙකට පැය 90ක CD එකක් නිකුත් වෙනවා. පැය 90ක ඔබට අහලා ඉවර කරන්න වෙන්නේ නැහැ කවදක්වත්. මේ සතියකට සැරයක් නිකුත් වෙන පැය 3ම හරි දේශනාව අහන්න. සතියෙම යනවා නේද ඔබට? අහනයි ඉන්නවනේ. එහෙනම් පැය 90ක් යනකොට කොහොම වෙයි මාසෙකට? හරවත් ගැඹුරු ධර්ම දේශනා යන්නේ ගොඩක්. ඇයි හේතුව? පැවිද්දන්ට නේද ධර්ම දේශන? පැවිදි හී අපිට ඉඳගෙන ධර්මය අහන්න. සියල්ලෝම සෝතාපන්න මාර්ගයට හෝ ඵලයට ආපු අය. එහෙනම් මොන කතාවද දැන් කරන්න තියෙන්නේ? දාන කතා, සීල කතා කොල්ල වැඩ නැේද දැන්? නෙක්ඛම් මේ ගැන කතා කරන මිස. කාම ලෝකෙන් මිදලා ගිහින අනාගාමී වෙච්ච උතුමොත් ඉන්න පුළුවන්. දැන්වත් පින්වදිනේ මේ පැන් වලට හිට වෙච්ච උතුම් කිරිස ඉන්නවා. නිහි ජීවිතේ තාම ඉන්නේ. පැවිද්ද බලාගෙන ඉන්නේ. රට රටවල වලින් එනවා. සියලු ධනෙ අතහැරලා ඉන්නේ. එංගලන්තේ පුරවැසි භාවයේ ගත්ත කිරිස් පවා ඉන්නවා පින්වද. තමන්ගේ ගෙවල් තියාගෙන ඒ ගෙවල් දොරවල් ඔක්කොම විකුණලා සාසනෙට පූජා කළා. දරු මල්ලොත් එක්ක එනවා. දරු මල්ලොත් එක්ක එන්නේ පවුල් කන්න නෙමෙයි. අසත්පුරුෂයන්ට ඒවත් හිතිලා ඇති දැන්. ආ දරුවොත් එක්ක සිවුරු දාගෙන ඇවිල්ලා පවුල් කන්න හදනවා කියලා. ඒ එන්නේ පින්දුනි නිවන් සාක්ෂාත් කරගන්න. දරුවන්ට මේ දෙමාපිය කියන්නේ පුතේ මොනව කළත් වැඩන්නේ නැහැ. මරලා අපාය යනවනේ. මෙන්න මේ ටික අවබෝධ කරගනි. යමල්ල මේ වැඩේ කරගන්න. යෝග බලන් ඉන්න පිටේ උඩ හිතෙන්න පුළුවන් මොන පිස්සුවද මේ කරන්නේ. මරණ වේලාවේදී තේරෙයි මොන පිස්සුවද කරගත්තේ කියලා. ඉතින් ඒක නිසා මම ඔබට තරේම කියන්නේ විශේෂයෙන්ම ඔය තරුණ ජීවිත අයාලේ යන්න දෙන්න එපා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න. මම ඔය තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ ඔබ කසාද බැඳලා නැත්තම් කසාද බඳින එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න. මම එපායි කියන කසාද බඳින්නේ නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එපා කිව්වේ නැහැ. ප්‍රමාද කරන්න. ප්‍රමාද කරලා දහම් අවබෝධ කරන්න. යම් අවබෝධයකට එනකොට ඔබට ගිහි ජීවිතේ ඉන්න බෑ. මේ අපි බලෙන් යනව නෙමෙයි. මෙච්ච දේ කියන්නේ මේ. ඉන්න බෑ ගිහි ජීවිතේ. පින්වතුනි අසූචි කෑවේ අසූචි බව දැනගන්නකම් විතරයි ඔබ. පොඩි කාලේ කක්ක කෑවේ නැද්ද? කක්ක තැලුවේ නැද්ද? අතින් චක චක චක චක ගාලා. දැනුත් කරනවද? අසූචි බව දැනගත්ත ගණ ගහන බව දැනගත්ත ගෑවිච්ච ගෑවිච්ච දැන විනාශයක් වෙන බව දැනගත්තා. ඒක නිසා මොකද කරන්නේ? අසූචියෙන් මක් වුණා. අයින් වුණා. නිස්සරණේ වුණා. ඔන්න ඔය தත්ත්වය ඔබේ ජීවිතවලට උදා වෙනවා. ඒ උදා වෙන වෙලාවෙදී ඔබට යා ගන්න බැරි වෙන බන්ධනයක් තිබුණොත් මොකද වෙන්නේ? තව එකක් අදගෙන යන්න වෙනවනේ. නැත්නම් ලෝකෙට අසාධාරණයක් කරලා යන්න වෙනවා. අන්න ඒක නිසා තමයි කියන්නේ කසාද බැඳලා නැත්නම් මේ අවුරුද්දක් දෙකක් හොඳට වැඩි වන්නටි ගහන්න. මාසය දෙකක් හොඳටම ඇති. නැත්නම් හිතාගෙන ඉන්න මම මාස දෙකක් ඉන්නවා වැඩිද කියලා. తాවකාලිකව පැවිදි කරන්නේ නැහැ අපි. අපි පැවිදි කරන්නේ සදාකාලිකව. ඔබට ඕන නම් සිවුරු ඇරලා යන්න පුළුවන්. ඒක තමයි తాවකාලික පැවිද්ද කියලා කියන්නේ. ඕක තේරුම් ගන්න බැරි අය ඕකටත් බයිනවා. පැවිදි කරන්නේ නැහැ తాවකාලික පැවිද්ද කියලා එක. පැවිදි කරන්නේ සදාකාලිකවයි. හැබැයි ඔබට පුළුවන් ඕන වෙලාවක සිවුරු අරින්න. එතකොට තමයි ඒක తాවකාලික වෙන්නේ. එහෙනම් తాවකාලික පැවිද්ද දෙන්නේ අපිද? නෑ ඒක తాවකාලික කරගන්නේ ඔබ. ප්‍රශ්නයක් නෑ. බුදුහාඳුර කියනවා සිවුරු ඇරිහම අපාය යනවා කියලා. සිවුරු ඉඳගෙන දහවල් වැඩ කළොත් අපාය යනවා කියලා කියලා තියෙනවා. එහෙනම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. කසාද බැඳලා නම් කවුරු හරි. දරුවෝ හදන එක ප්‍රමාද කරන්නේ. හදන්න එපා කියලාද කිව්වේ? නෑ ප්‍රමාද කරන්න කියලා කිව්වේ. හේතුව ඔබ මේ දහම් අහගෙන අහගෙන යනකොට ඔබට දහම් යම් යම් ප්‍රමාණ කර දහම් අවබෝධනෝට ඉන්න බෑ දෙන්නට. පැවිද්ද අමනේ කරන්න යන්න වෙනවා. නෛෂ්ක්‍රම්‍ය කරන්න වෙනවා. කාම ලෝක අනාත්ම බව තේරිලා මෙතන නිදහස් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිදහස් වෙනකොට දරුවෙක් හිටියොත් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. අද පවුල් 500කට වැඩි අපි දන්න දරුවෝ නිසා අනාථ වෙච්ච. අනාථ වුණා කියන්නේ දරුවෝ නිසා පැවිද්දට ඒ ගන්න බෑ. දරුව හත් අවුරුදු වෙනකම් ඇඟිලි ගැනගෙන බලන් ඉන්න අම්මල තාත්තලා ඉන්නේ. ධර්මයේ අවබෝධයි. යන්න ඕනේ මේ කුණු සසරේ ගිහිල්ලා හරියන්නේ නැහැ. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මහා අදිස්ථානකින් කටයුතු කරනවා. නමුත් යාගන්න විදිහක් නැහැ පොඩි දරුවෙ ඉන්නේ. ඒකයි කිව්වේ තියෙන දරුව හදලා නැත්තම් පොඩ්ඩක් ප්‍රමාද කරන්න. පොඩ්ඩක්. මාස දෙකක් තුනක් හතරක් පහක් අවුරුද්දක්. වෙන ගහෙන්නේ නැහැ. වඳ වෙන්නේ නැහැ අවුරුද්දක් හිටියා කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. ඉන්නා ධර්මයේ අවබෝධ කරගන්න. මේ ට්‍රැක් එකට එන්න විතරයි තියෙන්නේ. කට්ටේ කැරකිලා කැරකිලා කැරකිලා කැරකිලා කොයි දයි ටක් ගාලා කට්ටේ පාය ගන්න. පැන්න කියන ඔබ දින. ස්වාමි පුරුෂයා බිරිඳයි බොහොම කැමැත්තෙන් එනවා පැවිද්දට. ඉතින් අසත් පුරුෂයා හිතනවා ස්වාමි පුරුෂයා බිරිඳ ඇවිදිනවා පවුල් කන්න තමයි හැදලා සිවුරු ඇඳගෙන ඉන්නේ. අසත් පුරුෂයා ඉන්නවා. හෙලින්ම අමු අපාගත වෙන්න බලාගෙන. මහා අවබෝධයක එන මහා උතුමන්ට නිග්‍රහ කරනවා. ඉතින් ඔය නිග්‍රහය කරන්න ඕනේ කාටද එහෙනම් මුලින්? කාශ්‍යප මහ රහතන් වහන්සේ නේද? පිප්පලි කුමාරයාටයි බද්ද කච්චාය නා කුමාරිටයි. අහලත් බඳලා පහුවදාට ගියේ දෙන්නත් එක්ක. ලෝක සම්මතයට මේ පිළිගන්න ඕනේ ඉඳලා අහලත් බඳ. හැබැයි දිනරම අහලත් බඳලා ඉන්න අවස්ථාවේ ආවයක් තිබුණේ නැහැ. අම්මලයි කරදරේ හින්දා බඳ. මදුරමයේ ගත කරන්නේ මල්ලිහන සරසන්න ගෙනාවු මල් මල් මාලයක් අරගෙන මැද්දෙන් දීපුවා. දෙන්නගේ මැද්දෙන් තියලා දෙන්න නිදාගත්තා. ඉව කාගේ හරි පැත්තේ මල් දැල්ලලා තිබ්බොත් මෙයාට කාමී ජන දෙලා තියෙන එයා පරාදයි කියලා. උදේ නැගිලා බලනකොට කාගේවත් පැත්තේ මල් දැල්ල නැහැ. බොහොම අවබෝධයෙන් දෙන්නත් එක දෙපැත්තේ ඉඳලා තියෙනවා. දෙන්නත් එක පාර එක තැනක තාව දෙපැත්තේ වෙන් වෙලා ගියා. වෙන් වෙලා ගිහිල්ලා ආවෙත් එකම තැනකට තමයි ආවේ. මේ පවුල් කන්න දාවේ. අන්න ඒකයි විගතනේ කියන්නේ. එහෙමනම් දැන් මේ මේ මඟ අහුර ගන්න එපා තමයි. ඔබට ධර්මයේ වැටහෙනවා මේ මේ කාලේ තරුණ තරුණයන්ට ධර්මයේ වැටහෙනවා. අපි සමාධිගතව දැකලා තියෙනවා ලක්ෂ ගානක් මහරහතන් වහන්සේලා මෙහි වෙන බව. ඒ පණිවිඩය තමයි මේ ඔබට ගේන්නේ. මේ පණිවිඩය කවුරු හරි දෙන්නෙත මේ වෙන දෙයක් කියන්නේ. ඉරිදිමතුන් මෙහි වෙනවා. මහා බෝධි හාමුදුරුවෝ මම මහා බෝධියට ගිය වෙලාවේ අටපිරිකුත් අරගෙන ඇවිදින්න. උන්වහන්සේ අටපිරිකුත් මගෙතන දින කිව්වා. මොකද ඒ මහා බෝධියේ තියෙන සාරිපුත්‍රයන් වහන්සේගේ සහ මොග්ගල්ලාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. සාරිපුත්‍රයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ ඒ ඒ කරඬුව පෙන්නලා කිව්වා මේක නම් දැන් තියෙනවා. මේක විතරයි අඩු. අන්න ඒක ලැබෙන්න කියන මේ අනුග්‍රහය දින මේ මේ ප්‍රාර්ථනා කරන්න කියලා. ඒ කිව්වේ මොග්ගල්ලාණන් වහන්සේගේ පිරිසේ අඩුවක් දැන් තියෙන්නේ. ඕක ඒ කාන්තේම ලැබෙනවා. බුදුහාමුදුරුවෝ උපදින්න කලිනුත් අස්ස සමාපatti නාමිය හිටියන සම්බුද්ධ ධාතනයන් තියෙන වෙලාවේ අස්ස සමාපatti නාමිය නැහැ කියලා කියන්නේ කොහොමද? ඇයි එතර පල්ලෙහාට දාන්නේ සාතුරුණහඳගේ ධාතනේ? සුද්ධෝදන රජුගේ ගුරුවරයා කවුද? අසිත තාපසයා. නිවාඩුව ගත කරන්නේ කොහෙද? බ්‍රහ්ම ලෝකේ. එහෙනම් ඉරිදීන් යන්නේ බැරිද? ආලාර කාලම් ආකාසානං ජයතින් දෙනකන් ධ්‍යාන ලබල හිටපු කෙනෙක්. උද්දකරාම බුද්ධ නේව සංඥා නා සංඥා ජයතින් ඉහළ කෙරවලට යනකම් ධ්‍යාන ලබල හිටපු කෙනෙක්. අස්ස සමාපatti ලාභී. බුදුන් ලෝකේ පහළ වෙන්න කලිනුත් අස්ස සමාපatti ලාභීන් හිටියන සම්බුදු රජාණන් වහන්සේ නමගේ ශාසනයක් තියෙන කාලේ ඇයි නැත්තේ? ඉන්න ඕනේ. යථා ධර්මයේ මත වෙනකොට උන්වහන්සේලා බිහි වෙනවා. ජාත සෝතාපන්නිය ලෝකෙට එනවා. හත් අවුරුදු වෙනකොට කෑ ගහලා කියනවා මට සවිදි වෙන්න යන්න ඕනේ කියලා. එදාට මඟ හුරන්න එපා. උන් හුරතල් තමයි. පොඩි කමට ඉඳී ඔක්කොම කරයි. නමුත් ඒක මේ ලෝකෙදී ඉපදුනේ සිංහතුනි නිවන් දැකලා මේක කෙලවර කරලා. ඔය තරුණ තරුණිය මේ ලෝකෙට දැන් ඇවිදින්න තියෙන මේ මේ වයස වෙනකොට මේක ගන්න ඉවර කරගන්න. මේ කාම මඩ ගොහුරුවේ ළඟින් එපා එක මොහොතක්වත්. මං මේ ආවේ ඔබට වීරිය දෙන්න. ඔබට මතක් කරලා දෙන්න ඔබ පාරමිතා පුරපු කෙනෙක්. ඔබට මතක් කරලා දෙන්න ඔබ නියත විවරණ ගත්ත කෙනෙක්. ඒ නියත විවරණය ඔබට අමතක වෙන්න කලින් මතක් කරලා දෙන්නයි ආවේ. ඔබ අදිස්ථාන කරන්න ඔබ මොකද්ද කළ යුත්තේ කියේ. මේ කුණු සංසාරේ කියලා කාලකණි බල්ලු බලල්ලු වෙනවද? මල පෙරේතේ වෙනවද? අසුචි කණේ වෙනවද? නැත්තම් මහා මු නිරේ යනවද? මම නිරියක් ගැන එහෙම කතා කරන්න බයයි මන්න. හැබැයි පුතඥයනේ උන්ට නම් මොකද්ද? අපායේ සොමිකාරයෝ අපි සඳ අපාය දැකොත් රෙද්ද බඩ යනවා. ඒ තරම් මහ දරුණු ගති තියෙන තැනක් අපාය කියන්නේ. කියන්න කරුණුන් නැගිලෙනවා අපායේ සොමිකාරයෝ අපි සම කිය. එක විලාපයක් ඇහුනොත් එහෙම බින්දුනි ඉන්න බෑ. පපුව තැරිලා යයි ඔබේ. මෙතනට කෙල්ල එක ගෙනහලා පතුරු යනකන් කසයකින් පලනවා දැක්කොත් ඔබට ඔබගේ හිත කඩා වැටෙන්නේ නැද්ද? ඔබට දිහේ නැති වෙන්නේ නැද්ද? කෙල්ලට දිහේ නැති වෙන්නේ කලින්. එහෙනම් හිතා ගන්න අමු අපායේ දුක් විඳින මිනිස්සුන්ගේ එක විලාපයක් ඇහුනා නම් ඇති පපුව පාල් පලල යන්නේ. ඒ තරම්ම දරුණු ගති තියෙන තැනක් ඒක. සුළුවට ගන්න එපා. බුද්ධ ශාසනය කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක්. ඉතින් ඔතනින් මිදෙන්න මඟ තියෙදි මොනවද මේ අපි කරන්නේ? දැන් මම ඔබට ඔන්න දැන් ඔන්න අවවාද වලින් පස්සේ මම දැන් ධර්ම කාරණාවකට ආයෙනවා. මිනිස්සු දසා කුසලයේ කරන්නේ ඇයි? හොඳට තේරුම් ගන්න බලන්න බින්දුනේ මිනිස්සු දසකුසලේ කරන්නේ ඇයි කියලා. මිත්‍යා දෘෂ්ටිකෝ තමයි දසකුසල් කරන්නේ. දසකුසලේ අවසානයේ මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත මුලාව. යමෙක් ලෝකේ සාරය කියලා අල්ලගත්ත ගමන ඔය සාර වූ ලෝකේ දේවල් ලබා ගන්න දැඩි ලෝභයටපත් වෙනවා. අනේ අරූට නොවි ඕක මට වුණා නම් කියලා හිතින් හිතෙන්න පටන් ගන්නවා. අනේ මම කාර් එකකට කොච්චර කැමතිද? හොඳ ලස්සන කාර් එකක් ගිය ගමන් එතන දෙන හිතන්නේ මොකද්ද? අනේ ඕකට නොවි ඕක මට වුණා නම් මම කොච්චර ආසාවෙන් ඉන්නේ ඕක ගන්න. අර අවිද්‍යාව කියන දැඩි ලෝභයට හට ගන්න. තමන් සතු ඒක නැති නිසා බිමදෙනි පුදුමාකාර ක්‍රෝධයක් වෛරයක් හට ගන්නවා අනිත් පිරිස කෙරෙහි. ව්‍යාපාදයක් හට ගන්න. ඊට පස්සේ හිස් වචන කී කී තමයි ලෝකේ යන්නේ. ලෝකයේ සාරය යන හැඟීමෙන් කතා කරන්නේ තමයි හිස් වචන. හිස් වචන කී කී අනිත් මිනිස්සුන්වත් මුලා කරගෙන තමන්වත් මුලා කරගන්න වැඩ පිළිවෙකට වැටෙනවා ඊට පස්සේ. ඕකත් කරගන්න බැරි වුණාට පස්සේ කේලම් කියලා නැත්නම් පරුස වචන කියලා මිනිස්සුන්ගේ හිත තලන්න පටන් ගන්නවා. කේලම් කියන මිනිස්සුන්ගේ බිඳෝල ගන්න පටන් ගන්නවා මේ දේවල්. මුන් දෙන්න සමගියෙන් හිටියොත් තමයි අපිට මේක ඈල්ල ගන්න බැරි. ඔය ඉඳන් ඈල්ල ගන්න පුළුවන් මුන් දෙන්නා විඳෙව්. ගෑණිට මිනිහ ගැන කේලම් කියනවා මිනිහට ගෑණි ගැන කේලම් කියනවා. මොනවා හරි කේලමක් කියලා ඉවරලා මොකද කරන්න පුළුවන් තරම් බිඳෝල අර දේ ලබා ගන්න උත්සාහ කරනවා. සාරයි කියලා අල්ලගත්ත නිසා නෙමෙයිද කේලම් කියලා බිඳවන්නේ? මොකක් හරි සාරයිත් හින්ද නේද ලබා ගන්න නේද ඔය කේලම් කියලා බිඳවන්න හදන මිනිස්සු. ඊට පස්සේ බොරු කියන මුලාවටපත් කරනවා. එහෙමත් බැරි වුණොත් කාමයේ වරදවා හැසිරලා හරි ඒක ලබා ගන්න බලනවා. හිමීට කියන ගෑණියෙකුට හේත් වෙලා ඒකේ තියෙන දේවල් ගන්න හදනවා. හිමීට කියන මිනිහෙකුට හේත් වෙලා ඒකගේ දේවල් ගන්න හදනවා. එහෙමත් බැරි වුණොත් හිමිදින හොරකම් කරනවා. එහෙමත් කරගන්න බැරි වුණොත් මොකද කරන්නේ? මරලා හරි ගන්න හදන වරදී. එහෙනම් මේ ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටිය නෙමෙයිද මේ දසාසුරේට හේතු? එහෙනම් ඒකම නෙමෙයිද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? යමෙක් ලෝකේ සාරයි කියලා අල්ලගත්තට පස්සේ ඒ සාර වූ ලෝකේ හරය හොයන්නේ යනවා මිස ආගම දහම කියන එක අමතක වෙනවා. ලෝකේ සාරයි කියලා අල්ලගෙන ලෝකේ සාරත්වේ හොයන කෙනාට බුදුහාමුදුරුවන්ගේ තියෙන තැන මොකද්ද? යාගේ ජීවිතේ ඉහළ තැනක් දෙනවද නැත්නම් පල්ලෙ හැදරද දෙන්නේ? පහළ තැන. පුදුම ගණන් ගන්නෑ. ඔන්න එක ලක්ෂණයක් ඔය ලෝකේ සාරයි කියලා අල්ලගත්ත අයගේ පුදුම ගණන් ගන්නෑ. පුදුම ගණන් ගන්න නැතුව පාපකාරී ක්‍රියා කරන දැඩි කැමැත්තක පසු වෙන පාපකාරී ක්‍රියා කරන දැඩි කැමැත්තක ඉන්නේ. ධර්මයේ ගණන් ගන්නේ නැහැ. පාපකාරී ක්‍රියා කරන දැඩි කැමැත්තක් ඇති කරගෙන ඉන්නේ. ආර්ය සංඝයා වහන්සේව ගණන් ගන්නේ නැහැ. පාපකාරී ක්‍රියා කරන දැඩි කැමැත්තක ඉන්නේ. ශික්ෂාපද ගණන් ගන්නේ නැහැ. ආයි උපදිනවද මැරෙනවද ඕවා ගණන් ගන්නේ නැහැ. ඔය එකක්වත් ගණන් ගන්න නැතුව පාපකාරී ක්‍රියා කරන දැඩි කැමැත්තක ඉන්නේ. ඔන්න ඔබේ ලෝකේ සාරය කියලා අල්ලගත්ත අයගේ තියෙන ප්‍රධාන ලක්ෂණය. තව කට්ටියක් ඉන්නෝ මන් රැක්කා වූ සිල් බලෙන් මගේ දරුවට එංගලන්ත යන ලැබේවා. අර ලෝකේ කෑල්ල කඩා ගන්න බලාගෙන ඉන්නකොට මොකද කරන්නේ? සිල් ෘතයන් සමාදන් වෙවි. ඒ සිල් ෘත පරාමර්ශනය කරන වැඩ පිළිවෙලක ඉන්නේ. මම රැක්කා වූ සිල් බලෙන් මම මේ පූජා කරා වූ පහන් ආලෝකයේ බලෙන් මගේ පුතාගේ ගහපල දුරු වේවා. ලෝකේ තනක් අල්ලගෙන සාරයි කියන මුලා දෘෂ්ටියට පත් වෙලා ඒ සාරත්වයේ සාරගිනීම උදෙසා වෘත සමාදන් වෙනවා. යම් අවස්ථාවක අනිත්‍ය දුක්ඛ අනාත් අවබෝධ කරනවා. සද්ධර්මයේ ශ්‍රවණී වුණා. හේතුන්ගෙන් හැදිච්ච දේවල් මගේ වශයෙන් තියන්න බැරි බව තේරුණා. එවනම් මම කියන මගේ කියන මුලා දෘෂ්ටියට වැටිච්ච එක මම පෙළෙන බව දැක්කා. මේ පෙළීම කියන්නේ මහා දුකක් බව තේරුම් ගත්තා. එහෙනම් මේ ලෝකේ වස්තු තියෙනවනම් සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු තියෙනවනම් මේ හැම එකක්ම මහා අසාරයි තේරුම් ගත්තා. ඇලෙන්න ගියොත් පෙළෙන්න වෙනවා. ඇලීමයි පෙළීමයි දෙක එකට සිද්ධ වෙන්නේ. එහෙනම් ඇලිලුත් පෙළෙනවා. එහෙනම් හරියන්නේ නැහැ. එහෙනම් මේ මහා දුක්ගින්න දෙන මේ සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු මහා අනාතයි මහා අසාරයි කියලා දැකගත්තා. මෙච්චර කල් හිතේ තිබුණේ මොකද්ද? මුලා දෘෂ්ටියක් ලෝකයේ සාරයි කියලා. එහෙනම් කාය සත් කියන දෘෂ්ටියේ හිටියා මෙච්චර කල්. කාය කියලා කියන්නේ මේ ලෝකෙට. රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පනවපු ලෝකෙට තමයි කාය කියලා කියන්නේ. එහෙනම් මෙච්චර කල් කාය සත් කියලා හිතාගෙන හිටියා. මේ සද්ධර්මයේ අවබෝධ වෙනකොට කාය සත් නෑ. කාය මහා අසාර බව තේරුම් ගත්තා. කාය අසත් බව තේරුණා. එහෙනම් මෙච්චර කල් මුලා වෙලා හිටියා කාය සත් කියන දෘෂ්ටියෙන් ඔන්නෝයි දෘෂ්ටිය නැති වෙලා ගියා. සත් කාය දිට්ඨිය නැති වෙලා ගියා. සත්කාය දිට්ඨිය නැති කරගන්න අර කියපු දහම් කොටස මනාවකට අවබෝධයට එන්න ඕනේ. කොයරි කායක් සත් කියලා හැම වෙලාවෙම නම් තාම වැඩි වෙලා ඉවර නැහැ. ඒක කියන්නේ අහපු ධර්මයේ මෙනෙහි කරන්න කියලා පුළුවන් තරම්. යෝනිස මන ඉසිකාර කරන්න කියන. යෝනිස දක්වා යන්න ඕනේ. යෝනිස මොකද්ද? උප්පත්ති ඇති කරන ඉස තමයි මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව අතුරුස්නා ගැලවෙනකම් මේක මෙනෙහි කරගන්න. නිකන් හරියන්නේ නැහැ. අවිද්‍යාව අතුරුස්නා දෙක ගැලවුණා. යම් ප්‍රමාණයකට ඔන්න ඒ ගැලවෙනකොට පින්වදිනි මොකද උනේ? ලෝකේ අසාර බව තේරුම් ගියා. ඒ අසාර බව තේරුම් ගන්නකොට එකම එක මෙහිතයි තියෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. ආන්න මෙච්චර කල් බුදුන් දෙතිම් පල්ලෙහා දන ගණන් ගත්තේ නැහැ පොඩ්ඩක්වත්. දැන් නම් බුදුන්ට දෙන්න වෙන්නේ කොහොමද? එකම එක අංක එක. අන්න බුදුන්ට ආව එක තැන. බුද්දේ අවෙච්ච ප්‍රසාදෝ කියන දඬපත් උනා. දැන් බුදුන්ට අංක එක තියෙනවා. ඔය විචිකිච්ඡාව කියලා කියන්නේ පින්වදිනේ ඔය විචිකිච්ඡාව කියන වචනේ විතරක් ගන්න එපා. ඕක විග්‍රහ කරලා තියෙන අටුවාවල. ඒකේ තියෙන්නේ මොකද්ද? බුද්දේ කංකති විචිකිච්ඡති. ධම්මේ කංකති විචිකිච්ඡති. සංඝේ කංකති විචිකිච්ඡති. කංකති කියන එකත් ගන්නවා. ක අංක තමයි කංක වෙන්නේ. අංක කියලා කියන්නේ ගණන. අංකයක් කියන්නේ මොකද? ගණන. ඒකයි අපි කියන්නේ ගණන් ගන්න. ඕකව ගණන් ගන්න එපා හත පහකට. ඒකේ මොකද්ද? ඕකට දීපම් පල්ලෙහා අංකයක්. ඒකයි ගණන් ගන්න එපා කියන්නේ. එහෙනම් බුදුන්ව ගණන් ගන්න නැතුව විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් හිටීම තමයි බුද්දේ කංගති විචිකිච්ඡති කියන්නේ. ඕක ඉතින් වෙන අර්ථයකින් ගන්න පුළුවන් මොකක් කියලා? බුදුන් වහන්සේ ගැන සැකයි කියලා. ඒකේ වරදක් නැහැ. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ හරියට. පදේ විග්‍රහ කරගත්තාට පස්සේ සැකෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් ආයේ ඕක මේ පදවලට එක මීහරක් වගේ හැදිලා හරියනවා. පද ටිකක් අල්ලගෙන. අං ආපු මීහරක් මොකද කරන්නේ? උදේ ඉඳන් රෑ වෙනකන් අම්පටලෝගෙන එන ගන්නවා. සාර වූ ධර්මයේ පැත්තකට දාන. එහෙනම් විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය කියලා හිතාගත්තට කමක් නැහැ. හැබැයි සැකය තවදුරටත් විග්‍රහ කරගන්න. එතකොට තේරෙනවා ඇයි සැක වුනේ කියලා. බුදුන්ව ගණන් ගත්තේ නැහැ. ගණන් අරගෙන මොකද ගණන් ගන්න නැතුව මොකද කළේ? විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන් හිටියා. ඕකට තමයි සැක කරනවා කියලා කියන්නේ. ඔන්න එහෙනම් ඔය කාරණාවෙන් ඉන්නකොට දැන් මේ පුද්ගලයා කාය සත් නැති බව දැනගත්තා. ලෝකේ ආසාර බව තේරුම් ගත්තා. එහෙනම් බුදුන් ටංක එක ආවා. බුදුන් ටංක එකේනකොට විකෘති ක්‍රියා කරන්න තියෙන කැමැත්ත නැති වෙලා ගියා. දැක්කද? විචිකිච්ඡාව දුර වුණා. බුද්දේ කංකති විචිකිච්ඡති කියන එකෙන් අයින් වුණා. එහෙනම් බුදුන් ටංක එක ලැබිලා බුද්දේ අවිච්ඡ ප්‍රසාදෝ කියන මේ නොකැරෙන නොබිඳෙන ශ්‍රද්ධාවටපත් වෙලා විකෘති ක්‍රියා කරන්න තිබිච්ච කැමැත්ත නැති වෙලා ගියා. ඕන්න තේරුම් ගන්න පිණිස මේකයි සෝතාපන්නයා කැමැත්තෙන් නම් බව කරන්නේ නැහැ. සෝතාපන්නයා පව් කරන්නේ නැද්ද? එහෙම එකක් නෑ. පව් වෙන්න පුළුවන්. හැබැයි කැමැත්තක් නෑ පව් කරන්න. තමන්ගේ දරුවට නයාදස්ත කරන්නේදී අතේ දින පොල්ලෙන් දමල ගහන්න පුළුවන් නයාට. මරන්න හිතාගෙන නම් නෙමෙයි ගෙවෙනවොත් පෙනකොපේට වැදුණා මැරලා ගියා. හැබැයි කැමැත්තෙන්ද කළේ? නෑ. කැමැත්තක් නෑ පව් කරන්න. නමුත් පවක් කරන්න පුළුවන්. සබ්බ පුණ්‍ය පාප පහිනාස කියන රහතන් වහන්සේ තමයි තියෙන්නේ නෑ ළමයාට ගහන දෙන පැත්තක දෙන බලන් ඉන්න. සාසනේ එන ගනුදෙනු වලට උන්වහන්සේ සත්ක ගහන්න යන්නේ නැහැ, මුක්කු ගහන්න යන්නේ නැහැ. ඒවා වෙනම නම් වෙනවා නැත්තම් එච්චර. උන්වහන්සේ උන්වහන්සේගේ පාඩුවේ ඉන්නවා. නමුත් සෝතාපන්නයා එච්චර අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. පව් කරන්න කැමැත්තක් නැති බව විතරයි තියෙන්නේ. එහෙනම් ඔන්න විචිකිච්ඡාව දුර වෙලා ගියා. මෙච්චර කල් අර ලෝකේ සාරයි කියලා අල්ලගෙන සිල්මුත පරාමර්ශනේ කර කර මේ කටයුත්ත කර කර හිටියා. දැන් තේරුණා මේ අසාර වූ ලෝකෙ මම මොන පුතයක් සමාදන් වෙලාද සාරය අල්ලන්නේ. ආන්නේ කියන අදහසට වැටෙනකොට ලෝකේ අසත්‍යයි වැටෙනකොට ලෝකේ අසාරයයි වැටෙනකොට අර සිල්වෘත පරාමර්ශනය කරන ස්වභාවය නැති වෙලා ගියා. දැන් සිල්වෘත පරාමර්ශනය කර කර ලෝකේ කෑලි කඩන්න හදන්නේ. දැන් මොකද කරන්නේ? අරියකාන්ත සීලයේ පිහිටලා තියෙනවා. යම් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. යම් සමාදානයක් තියෙනවා නම් ඒක වතක්. ඒක සීලයක් නෙමෙයි. සංවරට්ඨේන සීලං. ඒ කියන්නේ මොකද්ද? සංවරණ කොට තමයි සීලය හැදෙන්නේ. වරණවා කියන්නේ මොකද්ද? නැති වෙලා යනවා. සං කියන්නේ මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුව. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුව වරද්දි නැති වෙවි යද්දි තමයි සීලය කියන එක පිහිටන්නේ. එහෙනම් යම් කෙනෙකු පුද්ගලයාගේ අවිද්‍යා තෘෂ්ණා සහ මුලින්ම දුරු වුණා නම් ආන් ඒ කෙනා සීලයෙන් පරිපූර්ණේ වෙනවා. එහෙනම් සීලය කියන එක පිහිටන්නේ කාට විතරද? සෝතාපන්නයාට විතරයි. අනිත් අයට සීලය පිහිටන්නේ නැහැ. එහෙනම් අපි මෙන්න සුදු ඇඳුමක් අඳගෙන හරහට පටියක් දාගත්ත මේ සුදු පාට පටියක් දාගත්ත කියලා සීලය පිහිටන්නේ නැහැ කවුරු. ඇත්ත ඇතිසැකියෙන් දැනගන්න. බොරුවට ආත්ම වංචාවක් කරගන්න එපා. කවදාකවත් හිතන්න එපා මං දැන් සීල් අරන් ඉන්නේ මට දැන් සීලය තියෙනවා කියලා. සීල් සමාදන් වෙනවා කියන වචනේ අයින් කරන්න. සීල් කියන්නේ සමාදන් වෙන්න බෑ. ඒක කියන්නේ යම් සමාදානං තං වතං. යම් සමාදානයක් තියෙනවා නම් ඒක වතක්. සංවරත් දෙන්න සීල. එහෙනම් ශික්ෂාපද සමාදානයට යනවා කියලා කියන්නේ. ඒකයි හරි වචනේ. ශික්ෂාපද තමයි සමාදන් වෙන්නේ. සීලේ සමාදන් වෙන්න බෑ. සීලය කියලා කියන්නේ සංවරණ කොට එන එක. ඒක කැඩෙන්නේ නෑ, බිඳෙන්නේ නෑ. ඒක ඇකිවේ නොකැඩෙන නොමිදෙන සීලයක් හට ගන්නවා කියලා. පළුදු වෙන්නේ නෑ ඒ සීතේ. හරි කාන්ත සීලය කියලා කියන්නේ. පංච සීලේම පිහිටනවා හිතේ. පංච සීලය කියලා කිව්වේ පානාදිපාතා නෙමෙයි. පානාදිපාතා අදින්නාදානා කියලා කියන්නේ සීලය නෙමෙයි. ඒ මොනවද? ඒවා ශික්ෂා පද. ඒවා ශික්ෂාවන්. හික්මෙන්න දීපුවා. සීලය කියන්නේ ඕවා නෙමෙයි. පහන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන්නේ. ඕන් ඔය සීලයන් පහ පිහිටනවා. ඔය සීලයෙන් පරිපූර්ණ වෙන්නේ මහරහතන් වහන්සේ. එහෙනම් සීලය කියන එක පිහිටන්නේ සෝතාපන්නයාට. එන ඔබ සෝතාපන්න වෙන්න උත්සාහ කරන්නේ. දැන් එන ඔබට තේරෙනව නේද පිංගුදිනේ ලෝකේ සාරයි කියලා අල්ලගත්තාම දසාකුසලේ ගියා. ලෝකේ අසාර බව දැනුණාට පස්සේ අසාර වූ ලෝකේ ඉන්න කෙනා තව කෙනෙක්ගේ දෙයක් අනේ මට ලැබේවා කියලා දැඩි ලෝභකම් කරයිද? මොනව අල්ලන්නේ? අද මම මට ෆෝන් එකක් නැති නිසා මම බෙලෙන්නේ නැහැ ෆෝන් එකකින්. එහෙනම් මේ ෆෝන් එක මගේ කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? මොහොතක් මොහොතක් නැර මම පෙලෙන්නව නේද? සෝතාපන්නයා ඔබ අවබෝධ කරගෙන ඉන්නේ නිසා අන්ධතු දේවල් ලබා ගන්න හැම උත්සාහ ගන්නවද? අනේ උන්ට නොවි මට වේයන් කියලා හිතනවද? ඒව ලැබෙන්නේ නැති නිසා වෛර කරනවද, ද්වේෂ කරනවද, ක්‍රෝධ කරනවද? නැහැ. බොරු කියලා බිඳවනවද? කේලම් කියලා බිඳවනවද? පරුස වචන කියලා හැඩ බවට පත් කරනවද? ඔය එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. කේලම් කියලා බිඳවන්නේ නැහැ. ඔය මොකුත් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙයි. ඇයි සාරෝ ලෝකේ උඹගෙන් ගන්න බැරි එක ඉදාන්න උඹේ ගෑණි යාළු කරන හැටි ගන්න කියලා හිතනවද කවදාවත්? නැහැ. ඇයි අසාරෝ ලෝකේ මම මොනවා කියලා ගන්නද? මේක ගත්තත් පෙළෙනවා, මේක ගත්තත් පෙළෙනවා නම් මම මොකටද පෙළෙන වස්තු ලං කරග? පෙළෙන කයත් තියාගෙන මේ කයත් පෙලිපෙලි ඉඳදී මම මොකටද තවත් පෙළෙන දේවල් ලං කරග? ඔන්න හිතෙන්න පටන් ගන්න. සෝතාපන්නයන හිතෙන්නේ ඔන්න ඕක. තමන් සෝතාපන්නද කියලා දැනගන්න පුළුවන් ඔන්න ඔය සිද්ධිය. දැන් එහෙනම් බිඟුදින හොරකම් කරයිද මේක? සෝතාපන්නේ හොරකම් කරයිද නැසි? ඉතින් මේ පෙළෙන කයත් තියාගෙන තව මොනව හොරකම් කරන්නේ? කය නිසා වෙන්නේ හරි හොඳ සම්බන්ධය. ෆෝන් එකක් අරගෙන ඔබ ෆෝන් එකක් හොරෙන් අරගෙන ඉන්නලා ඒකිනුත් තෙලින්නේ වෙන්නේ ඊට පස්සේ. මම මේ ෆෝන් එක ගත්තොත් හොරෙන්. මේකේ අයිතිකාරය මොහොතක් පෙළේ. මම ෆෝන් එක නැති වුණා නේ කියලා. එතනින් ගියා සම්පූර්ණයෙන් පෙළෙන්නේ කවුද? මන්නේ. ෆෝන් එක නිසානේ මම පෙළේ ඊට පස්සේ. ඉතින් ඕක අවබෝධයේ තියෙන කෙනා කාගේවත් දේවල් හොරගම් කරයි. තෙලෙන කයක් පියාගත්ත එකේ තවත් තෙලෙන කයක් විනාශ කරයි. මොනව ගන්නද මේ ලෝකෙ? ඔන්න සෝතාපන්නයාගේ ලක්ෂණ. දැන් ඔබ මගෙන් ඇවිල්ලා අහන්න දෙයක් නැහැ නේද මං සෝතාපන්නද කියේ? සෝතාපන්න වුණාම කොහොමද දැනගන්නේ කියේ? සෝතාපට්ටි අංග හතරක් දේශනා කරලා තියෙනවා. හැබැයි ওই අංග හතර ඔබ තුල තියෙනවද නැද්ද කියලා ඔබට තීරණය කරන්න බෑ. මොකද ඔබට භක්තියයි ශ්‍රද්ධාවයි කියන එකේ වෙනස හරි අමාරුයි තේරුම් ගන්න. ඔබ බුදුහාඳුරන්න භක්තිවන්තද නැද්ද? ධන ගහලා පෙරලිලා බඩ ගහලා වඳී බුදුහාඳුරන්න. නමුත් ඔබ ශ්‍රද්ධාවට පත් වුණාද කියලා කොහොමද දැනගන්නේ? අන්න ඒකයි ප්‍රශ්නේ. එදා ඉඳලා බොහොම භක්තිවන්ත මිනිස්සු. හැබැයි ආලෝකයක් තියෙන සෝවාන් වුණාද කියලා දැනගත්ත පුළුවන්. ඇයි ඒ? බණහන්න කලින් මරන්න ගිය බුදුහන්දුරන්. අඟුලිමාල සෝවාන් වුණාද නැද්ද කියලා දැනගන්න පුළුවන්. බණහන්න කලින් මරන්න ගියේ. නමුත් අද ඔබ එතන නෙමෙයි ඉන්නේ. ඒක නිසා එහෙම දැනගන්න අමාරුයි. ඔබ ඉන්නේ බුදුහන්දුරන් ඔළුවට තියාගෙන නැහැ මගේ ජීවත් වෙනවා කියලා හිතාගෙන. සෝවාන් වෙන කලින් උත්. එහෙනම් සෝවාන් වුණාට පස්සේ මොකද අමුදෙන් ඇතුලේ කියන එක හොයාගන්න හරි අමාරුයි. එහෙනම් දහම් විශ්ලේෂණය කරලා බලන්න තමන් කොතනද ඉන්නේ කියලා. මේ පිළිම වැටෙනවද කියලා බලන්න හොඳට. මේ පිළිම වැටෙනවා නම් මෙතනින් මම අයින් වෙන්න ඕනේ කියලා හිතෙනවනේ. යම් කිසි කෙනෙකුට පිංගුදෙනි මේ පිළිම වැටෙන්න පටන් ගනින්දි ඒක නා සෝතාපන්න මාර්ගස්ත්‍යය. පිළිම වැටෙනවා අනේ මට මේ ලෝකේ නම් එපා. මේ ලෝකේ මා අසාරයි කියන දෘෂ්ටියට වැටිච්ච එක මං ඒක නා සෝතාපන්න මාර්ගස්ත්‍ය වෙනවා. එහෙනම් මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක මම නැති කර ගන්නවා කියන දෘෂ්ටියට වැටිච්ච එක නා සෝතාපන්න ඵලයට පත් වෙච්ච එක නාවේ. එහෙනම් ලෝකේ අසාරයි කියන දැකීම මාර්ගයත් ලෝකේ නිවනසාරයි කියන දැකීම ඵලයක් බවට පත් වෙන්නේ ඔන්න ඔහොමයි. සම්මා දිට්ඨියට පත් වෙනවා කියන්නේ මොකටද? සම්මා දිට්ඨි සම්මා දිට්ඨි කියන මොකද්ද මේ ස්වාමීනි? සම්මා දිට්ඨි කියන්නේ කියන අහන බුදුහාඳුරන්. අන්නේතර සාතුරුන් වහන්සේ තේරුම් කර දෙනවා මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ආපටිපදාය ඥානං අයං උච්චති වික්ඛවේ සම්මා දිට්ඨි. එහෙනම් දුක දැනගන්නවා, දුකට හේතුව දැනගන්නවා, දුක නැති කරන්න ඕන පුළුවන් කියලා දැනගන්නවා, දුක නැති කරන මාර්ගය දැනගන්නවා. ඕන් ඔය හතර දැන ගැනීම තුළ සෝතාපන්නය හැදෙනවා. එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පත් වෙනවා. සං කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් නැගෙන බව ගමන. මා කරනවා කියන්නේ නැති කළා දාන. අයින් කරනවා එපා කියලා අයින් කළා දාන. එහෙනම් සම්මා කරනවා කියලා කියන්නේ තියෙන අවිද්‍යාව තෘෂ්ණා දෙක එපා කියලා අයින් කළා දාන එක. ඔන්න ඔය දෘෂ්ටියට පත් වෙනවා නම් අන්නේ කෙනා සෝතාපන්නයි. අවිද්‍යාව දුස්සන නැති කරනවා කියන නිවන් දකින්න එන නිවනේ සාරත්වය දැක දැක ලෝකේ අසාරත්වය දකින්න තමයි සෝතාපන්න ඵලයට පත් වෙන්න තියෙන්නේ. ලෝකේ අසාරත්වය දකින්න කොට යා සෝතාපන්න මාර්ගයට යවෙනවා. නිවනේ සාරත්වය දකින්දි ඵලයට පත් වෙනවා. අන්න ඒකයි කියන්නේ අනුලෝමක් ශාන්තිය සම්මයත් නියාමයක් දෙකම ඕනේ නිවන් දකින්න. ධර්මය හරියට දැනගෙන යන්න ගමන. මේ අවුරුදු 5කට කලින් මේ ධර්මය අහන්න නැතුව ඇති. 10කට කලින් මේ ධර්මය අහන්න නැතුව ඇති. නමුත් මේ ධර්මය දැන් බොහොම available. ගාන යුටිප් එකේ ධර්මය ඔබයි කියලා ගහන්නේ ඕනේ තරම් 100 ගානක් දාලා තිනවා 600 ගානක් කරපු දේශනාවලින් දාන්න ඕනේ තරම් ගහන්න තව ඒවා තියෙන ඕනේ තරම් මේ යථා ධර්මයේ කතා කරන්න හොය හොය බලන්න මේක තේරෙන්නේ නැත්නම් තව එකක් try කරලා බලන්න තාමනේ මේක නොතේරෙන්නේ නැහැ හොයාගන්නදී අමාරුයි මොකද තිබුණේ යක් මේ ගැටවෙරේ ගහද්දි ඇඟට දැනුම් නැතුනට යක් බෙරේ ගහද්දි හොඳට දැනෙනවා මොද හොඳට හුරු වෙච්ච අහන හින්දා එහෙනම් දැන් සෝතාපන්න ඵලෙ නැහැ කියන්න පුළුවන්ද කාටවත් මේ ටික අහලා අවබෝධ වුණා නම් මේ වෙලාවේ සෝතාපන්න වලට කී දෙනෙක් පත් වෙන්නේ නැද්ද දැන් මේ අරුම බුදුම දෙයක්ද මේ කතා කරන්නේ ඕ මන්නේ කියනවා රොකට් සයන්ස් උගන්වන්න කියලා මම ඔබට කියනවා තව අවුරුදු 6ක්වත් එන්න කියලා ඉගෙන ගන්න විනාඩි 10ක් ඇවිත් සෝතාපන්න වෙන්න කෙනෙක්ට හැබැයි මාර්ගය යන්නේ නැති උන්ට නම් කල්ප 10කුත් මැදේ ඒකයි මම කියන්නේ මාර්ග බල නැ නිවෙ නැ කිය කින් ඉන්නේ කාලන්න ඔය කියන එක ඇත්ත තමයි. තව කොච්චර කාලයක් ඉඳි නිවන් දකින්න? කල්ප 10ක්වත් දැයි. හැබැයි ඔබට එහෙම එකක් නැහැ. මනාවකට මෙනෙහි කරගත්තා නම් මේ සද්දර මේ කතා කරන එකකින් එක අවබෝධ කරගත්තා නම් පින්වදිනේ මහලු කමාරුවක් නැහැ මේක කරගන්න. අවබෝධ කරගත්තා ඉන්න නිසා මම ඔබට කියන්නේ. සෝතාපන්න මාර්ග පල්ලාවිය දස්ස ගානක් මේ ලංකාදීපය තුල ඉන්නේ. ඔබ අද ඇති බොහෝ ප්‍රමාණයක් මේක අවබෝධ කරගත්තා. සෝතාපන්න වුණාට පස්සේ දිවස් දෙන්නේ නැහැ කාටවත්. සෝතාපන්න වුණාට පස්සේ කාටවත් පැස් වී දෙන්නේ නැහැ කාගෙන්වත් ශරීරේ. ඒව බලාපොරොත්තු වෙන්න එපා. බිම් බලාගෙන යන්න. අඩියක් බලාගෙන හිමීට හිමීට ඇවිදින්න. එහෙම ඒව වෙන්නේ නැහැ. ඉතින් ඔකට උදාහරණයක් දෙගෙන විශාකාව වහිද්දි ආවා කියලා කොහොමද? හිමීට හිමීට ඇවිදගෙන ආවා කියලා. එහෙම කියලා මේ සෝතාපන්නයාගේ ලක්ෂණ පෙන්වන්න හදන. ඉතින් මුලාව තමයි ඔය. ඉතින් කවුරු කොල්ලෙක් සෝතාපන්න වෙලා ඌට පැන පැන ගියොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් කියන මූ මොන සෝතාපන්නද බලහන් ඌට පයින් යන්නේ මො. සෝතාපන්නකම ඇඟෙන් දකින්න හදන්න. සෝතාපන්නකම තියෙන ඇඟේ නෙමෙයි තියෙන්නේ සෝතාපන්නකම තියෙන මනේ. මනස තුළ මොන තරම් රාග දේශ මොහ ප්‍රහාණද කියන එක තමයි සෝතාපන්න ඵලයේ තියෙන්නේ. තිරින්ද වච්ච මහරහතන් වහන්සේ වසන භාෂාවෙන් ඇමතුනේ. වසලිය මේ වරෙන් දාන ටිකක් දියම් මට. කොහොමද වෙන්නේ? අද වසලිය ඒ කාලේ වසලිය කියලා කියන්නේ කාලකන්ණිය වගේ වචන. කොහොමද මෙතන ඉන්න මහත්කමට මං කිව්වද මේ කාලකන්ණිය ඇවිල්ලා මේ වදටියක් දහන් කියලා. පොල් එකකින් ගහයි ඇවිල්ලා මට. ඔව්ද නැද්ද? නමුත් පිළින්ද වච්ච මහරහතන් වහන්සේ උන්වහන්සේ නිමිච්ච ගතියක් හින්දා පුරුද්දක් හින්දා. පුරුද්ද කියන්නේ මොකටද? පුරුද්දනවා කියලා වචනයක් තියෙනවා. මේ මේතන මේ කකුල් ටික පුරුද්දලා තියෙන ගැලවෙන්නේ නැති වෙන්නේ. එහෙනම් සංසාරයක් ආපු ගමනේ පුරුද්ද ගත්ත ඒවා තියෙනවා. අනිවාර්ය තමයි පුරුද්ද කියලා කියන්නේ. එහෙනම් වාසනා ක්ලේශයන් කියලා කියන්නේ තියෙනුනි අද හිතන් ඉන මේ වාසනාවට හම් වෙච්ච කී. බලන්න ඉතින් වචනයක් කිව්වහම තමන්ගේ මෝඩ මොලේට එන එක තමයි තේරුම් ගන්න. වාසනා ක්ලේශයන් කියන්නේ වාසනාවට ආපු ඒවා නෙමෙයි. වාසය කිරීම නිසා පිරිද්දිච්ච දේවල් තියෙනවා. වාසය කරගෙන ගිය වැඩපිළිවෙල නිසා. අන්න ඒවෙන් පිරිද්දිලා ගියවන තමයි වාසනා ක්ලේශ කියලා කියන්නේ. උන්වහන්සේ රදල පවුලක ඉපදිලා ආත්ම බව ගාන තිස්සේ නිරන්තරයෙන් මිනිසුන්ට කතා කළේ දහිදසන්න කතා කළේ වසලයා මොකද්ද ඒ කලේ අන්න එහෙම පහත් වචනකින් කතා කළේ ඒ එහෙම තමයි රදලයාගේ කතාව අර වාසය කරපු දැන ක්‍රමවේදයට අනුව තමයි ඒක සැකසීලා ඒක නිසා මොකද උනේ උන්වහන්සේට වාසනා ක්ලේශයක් ඉතුරු වුණා මිනිසුන්ට කතා කරලා ගත්ත වසල භාෂාව මේ අද එහෙම කතා කරලා නම් එහෙම හිතයිද මහරහතන් වහන්සේ නමක් කියලා ඒ කාලේ මිනිස්සු හිතුවේ නෑ මහරහතන් වහන්සේ නමක් කියලා අන්න බුදුහාමුදුරන්ට කම්ප්ලේන් එක ගියා බුදුහාමුදුරුව තමයි කියේ පිරිඳ වට කියන මහරහතන් වහන්සේ නම මහා කරුණාවන්ත කෙනෙක් නමුත් මේ වාසනා ක්ලේශයක් ඉතුරු වෙලා තියෙන නිසා තමයි මක් වෙන්නේ මේ විදිහට වසල භාෂාවෙන් අමතන්නේ ඒ ඉන්නේ ඒවට ඔබ වදනේ ගන්න යන්න එපා ඒ කියෙවෙන හැටි එහෙනම් දැන් උඩ පැන පැන ගියත් එහෙම මේ කොල්ලෙක් කියන්නේ හොදා වරනේ එහෙම කියන්න බෑ එහෙනම් කවුරුත් දැන් හිතා ගන්න එපා අනේ මං තාම මේ ඇවිදින්නේ කිසිම සංවරයක් නැතුව මං හොදා වරනේ නැද්ද දැන්නේ ඒක නෙමෙයි තියෙන්නේ ඔබ ලෝකේ දකින්න හැටි බලන්න හොදට එහෙනම් ආයි මම සෝතාපන්නද නැද්ද කියලා මගෙන් අහන්න ඉන්න එපා සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා මගෙන් අහ ඒක සෝතාපන්න බව දැනගන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා ඔබ දැනගන්න ඔබ ලෝකේ ගැන දකින්නේ කොහොමද කියලා ඔබට ලෝකේ නීච සුඛ අත්ථ සුභ විදියට පේනවද එහෙනම් ඔබ තාම සෝතාපන්න නෑ ඔබ පුරුතඥයෙක් ඔබට ලෝකේ අනිත්‍ය දුක් අනන්ත හරියාකාරව තේරෙනවද අසුබයි කියලා වැටහෙනවද මේකේ ගන්න හරයක් නැති බව තේරෙනවද පෙළෙන කයෙන් අවබෝධ දැනෙනවද මේ මගේ කය පෙළෙනවා මේ වස්තු පෙළෙනවා මගේ මම මගේ කරගන්න හැම එකක් නිසා මොහොතක් මොහොතක් නෑර මම පෙළෙනවා කියලා ආන්නේ දෙලිම දැකගත්තා නම් දුක දැකගත්තා නේද යද නිච්ඡන් තන් දුක්ඛන් කිවි ඔන්න ඔතන යම කනිච්චයි නම් ඒක දුකයි එහෙනම් ඔන්න දුක දැනගත්තා දුක්ඛේ ඥානං පහළ වුණා දුක්ඛේ ඥානං කියන්නේ දුක කියන එක තියෙන්නේ විඳින එකක් නෙමෙයි ආර විනේ දුක කියලා කියන්නේ මොකද්ද දැනගන්න එක පිරිසිදු දැනගන්න දුක කියන එක ඔන්න එනම් දුක පිරිසිදු දැනගත්තා දුක හැදෙන හැටි දැකගත්තා දැන් බැලුවා දුක කියන එක අවබෝධ වුණා මේ පෙළෙන එක මහ දුක එහෙනම් පෙළෙන එක දුක් නම් එතනින් එහාට බැලුවා මේ දුකට හේතුව මොකද්ද ඒක තමයි කිව්වේ කන්ද සාමිගේ දරුවා නිසා පෙළෙන්නේ නැහැ අපි නමුත් අපේ දරුවා නිසා පෙළෙනවා එහෙනම් දැහැගත්තා මේ දුකට හේතුව මොකද්ද කියලා දුකට හේතුව එහෙනම් මොකද්ද තණ්හාව කන්ද සාමි මගේ මම මගේ නෙමෙයි කන්ද සාමිගේ දරුවා හැබැයි මගේ දරුවා මම මගේ එහෙනම් තණ්හාවෙන් ඇලිච්ච නිසා තමයි මේ දුක් ගින්න හේතුව එහෙනම් දුකට හේතුව තණ්හාව කියලා දැහැගත්තා දුක්ඛ සමුදය දැනගත්තා එහෙනම් මේ තණ්හාව ඉදිරිය නැතුව ශේෂ නැතුව විරුද්ධ කළා දැම්මන මේ තණ්හාව උදා කරනකන් තමයි මේ දුක හිටියේ එහෙනම් මේ උදා කරන එක නවත්ත ගත්තා නම් මේ තණ්හාව අවබෝධයි ඉදිරිය නැතුව ශේෂයක් නැතුව මයින් කරගත්තා නම් දුක නිරෝධය වෙන බව දැනගත්තා අන්න දුක නිරෝධ ඥානය හම්බුණා එහෙනම් ඒ උදෙසා යම් මගක් දේශනා කරලා තියෙනවා ඒ උදෙසා මා සම්මාදිට්ඨියට පත් වෙන්න ඕන ආන්ගේ සම්මාදිට්ඨියට පත් වෙලා මාර්ගයේ මාර්ගස්ත්‍ය වෙන්න පටන් ගත්තා මාර්ගයේ යන්න පටන් ගත්තා ආන්න දැක්ගත්තා නිරෝධගාමිනී ප්‍රතිපදා එහෙනම් දැන් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං තියෙන ඔය හතර තියෙන කෙනා කවුද සෝතාපන්නයි එහෙනම් ආයි කාගෙන් වගේ ඉඳලා අහන්න දෙයක් නැහැ ආයෙ වගේ සර්ටිෆිකේට් ගන්න දෙයක් නැහැ. අද මේ මීහරක් වගේ මිනිස්සු ඉන්නේ. මන්න හිතා ගන්න බෑ මොන කොහෙන් මේ මොළ මතු වෙලා තියෙන්නේ කියලා. කියලා අහන මම සෝතාපන්නද? කොහොම බලමු මොන? ආ ඔව් ගැව්ව තීල් එක සෝතාපන්නයි. මන්න හිතා ගන්න බෑ පිටින් ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලා තියෙන්නේ කියලා. හොඳට ඉගෙන ගත්ත මිනිස්සුත් දෙන්නේ නැති. කොහේ හරි läගගෙන ඉන්නවද කියලා. මම ඔබට ගාණක් කියලා දෙනවා. ගාණ කියලා නැත්නම් ඔබ කාට හරි ගාණක් කියලා දෙනවා. ගානක් කියලා දුන්නා මේ ළමයා ඔබෙන් අහනවා සර් මට ගාන තේරුණාද කියලා. ඔබ දෙන උත්තරේ මොකක්ද? මං කොහොමද ඔලේ ඒක දන්නේ ඔබනේ දන්නේ ඒක. එහෙනම් ඔබ මගෙන් ඇල්ලුවා මම තෝතා පාන දින මට කියන්න වෙන්නේ ඔකම තමයි උත්තරේ. මං කොහොමයි ඔලේ ඒක දන්නේ? මේ දහම් න්‍යාය තේරුණාද නැද්ද කියලා දන්නේ ඔබනේ. එහෙනම් ඔබට මේ දහම් න්‍යාය තේරිලා නම් තියෙන්නේ තින්ගදනේ. ආයි කායෙන් අහන්න දෙයක් නැහැ ඔබ සෝතා පාන. එහෙනම් දැන් බෝඩ් එකක් ගහන්න ඕනේ. තමන් ඉස්සරහින් ගහනවා සෝතා පාන නිමල් කරුණාතිලක කියේ. ඔය මොන මුලාවටපත් වීමක්ද? ඕවොන්න හිතලා බලන්න ඕන. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ පිවිදෙන කිසිම රාගදේශ මොහයක් හිතේ නැති කෙනෙක්. කිසිම මමත්වයකින් මාව ලෝකෙට පෙන්වන්න ඕන කියලා හැඟීමක් තියෙන කෙනෙක් නෙමෙයි. අරිහතුන් වහන්සේලා කියලා කියන්නේ. එහෙනම් අරිහතුන් වහන්සේලා කරන නොකරන දේවල් ඔබට හිතලා බලන්න ඔබවත් කරන නැති දේවල් කරනවා නම් ඒ අරිහතුන් වහන්සේලාද? අරිහත් පරම්පරාවම එකක්. අරිහත් පරම්පරාව දෙකක් නෑ. එදා අරිහත් වෙන්න පත් වෙච්ච මහ උතුමගේ දිවිච්ච මූලික ගති ලක්ෂණ සියල්ල අදපත් වෙන අයටත් තියෙන්න ඕනේ. මං කාටවත් අපහාස කරනවා නෙමෙයි. නමුත් මුලාවට පත් වෙන මේ මිනිසුන්ට කියන්නේ පොඩ්ඩක් ඇස් ඇරලා බලපල්ලා. මගේ සාරිපුත්යන් වහන්සේ නම උස් කරගන්න වැඩ කළාද? මමයි සාරිපුත්තුගේ ලෝකෙට කී කී කියද? මම බුදුහාමුදුරන්ගේ අග්‍රශ්‍රාවකයා, මම බුදුහාමුදුරන්ගේ අග්‍රශ්‍රාවකයා කියලා කී කී කියද ලෝකෙට? එහෙනම් අද අරහත් වෙයි, මං අරහත් කී කී ලෝකෙට මමම දෙනවනම් පොඩ හිතලා බලන්න, අරහත් වෙයි ප්‍රකාශ කරන එකේ වරදක් නැහැ. එකිනෙක කවුරු හරි අරහත් වෙයි ප්‍රකාශ කරද්දී දොස් කියෙම් නගන්න එපා කවුරු. තාතුන් වහන්සේ කොහෙවත් කියලා නැහැ අරිහත් වෙයි හංගගෙන ඉන්න කියලා. ඕන කෙනෙකුට පුළුවන් අරිහත් වෙයි ප්‍රකාශයෙන් පත් කරන්න. නමුත් වැඩේ වෙලා තියෙන්නේ මේකයි. ඕන කෙනෙකුට පුළුවන් සිංහවම පෙරව ගන්න ඕනේ නරියෙකුට. හැබැයි හැසිරීමෙන් කතා බහින් මොකද වෙන්නේ? හූව තමයි එළියට එන්නේ. එහෙනම් අන්න එතනදි දැනගන්න ඕනේ මොකද්ද එන්නේ එළියට කියලා. දැන් හිතන්න බා මම මේ කාටවත් දොස් නගනවා කියලා. මම ඔබට කියන්නේ පොඩ්ඩක් විමර්ශන සීලිය බලන්න. සාරිපුත්‍රයන් වහන්සේත් එක්ක කම්පයා කරලා බලන්න. මහා මොග්ගල්ලාණන් වහන්සේ කාචෝ මහරහතන් වහන්සේත් එක්ක බලන්න කම්පයා කරලා. ඉරිදීෙන් කම්පයා කරන්න යන්න එපා. ඉරිදී මතුන් පාල වෙන එක තව කල්ලියයි. මොකද ඒවට සාසනික බල නැගෙන්න ඕනේ. ඒ ඔක්කොම නැගිලාවට පස්සේ තමයි ඒව සිද්ධ වෙන්නේ. ඒවට ඉන්නවා පිරිස බිහි වෙලා දැන්. පොඩි පොඩි අය 7 අවුරුදු 8 අවුරුදු 9 අවුරුදු 10 අවුරුදු අය එනවා. ඔයා ඒ කාන්දේම ඉරිදී පානවා. ඒක නැති වෙන්නේ හේතුවක් නැහැ. එදා ජේතවනාරාමේ බබළු වාගෙන දේවරු ආවාගේ අදත් එනවා ඉස්සරහට. ඒ කාන්තේ මෙන්න නියමිතයි. අසුචි වලට බහින්න බැරුව ඉන්න දේවරු. ඔබට පුළුවන් අසුචි වලට බහින්න. ඔබගේ වටිනා මුද්දක් නැති වෙනවා. මුද්ද වැසිකිලි වලට වැහලා ෆ්ලෂ් කරනවා අමතක කරලා වැහලා වැලි බලට. දැන් ඔබට පුළුවන් වලේ වැහලා මුද්ද හොයන්න. දැන් ඒකද ඉන්නෝ පිරිසක්. පහ ඒ මට්ටමේ වැඩ කරන මිනිසක් ඉන්නවා. ඒ ආයත කියනවා ගිහලා පොඩ්ඩ මේක හොයලා බලන්න. ඉතින් උන් බහලා ඉවරලා කරනවා 10000 කරයි යත්. හැබැයි ඔබට කරන්න බෑනේ. එහෙනම් එහෙනම් හිතන්න එපා දේවරු මනුස්ස ලෝකෙට එයි කියලා. මේ අසුචි වලේ අසුචි මේ තියෙන අසුචි ස්වභාවය හැටිය. රාග දේශ මොහොලින් අඳ වෙලා අම්මව දූෂණය කරන පුතාලේ ඉන්න කාලෙක ඉන්නේ මේ. එහෙනම් මේ ලෝකෙට දේවරුන්ගේ පැමිණීමක් සිද්ධ වෙයි කියලා හිතන්න එපා. නමුත් අරිහතුන් වහන්සේලාගේ මේ භූමියේ පුණ්‍යයක් වෙනකොට මේ භූමිය මහ සාර වෙනකොට දෙවරු විද්‍යාමාන වෙයි. නාග ලෝකෙන් එයි පිංගුතුනි ඇවිදilla. මනුස්ස වෙස් මවාගෙන මේ අරිහත්යෙන් සාක්ෂාත් කරගන්න වැඩ කරයි. සවිද්ද අරගෙන. ඒව සිද්ද මේ බුදුහාමුදුරන් කාලේ විතරක් නෙමෙයි ඒව සිද්ද වෙන්නේ. දැනුත් සිද්ද වෙන්න ඕනේ දැන්. මේ සාසනය නැගෙන කාලේ. සාසනයේ අංක එක හම් වෙන කාලේ. සාසනය කියලා කියන්නේ පන්සල පල්ලියක් නෙමෙයි. සාසනය කියලා කියන්නේ ලොකු තාප්පයක් නෙමෙයි. මුස්ලිම් මෙමු ටිකක් ඇවිල්ලා තාප්පේ කල්ලා දැම්මම සාසනේ ඇති කියලා කියන්නේ. ඇතුළේ ඉන්නේ සාසනේ කාලා දාද්දි. ඒක මේ නැද්ද කාටවත්? මාර්ගඵලිය වෙහිල යනවා. මාර්ගඵල නැහැ කී කී කට්ටිය කියාගෙන යනවා. ඔතන නෙමෙයි සාසනේ කාලා දැමීම තියෙන්නේ. ආතුරුණ ආන්දේ කිසිම දණක කියලා නැහැ දින්ගුදේ තොප්පියක් දාගත්ත කෙනසක් ගැන සාසනේ කනවා කියන්නේ. පපුවේ කුරුසයක් ඇඳගන්න මිනිස්සු වෙන සාසනේ කනවා කියලා කියන නැහැ කොහෙවත්. කියලා තියෙන්නේ කොහෙද? මේකෙම ඇතුලේ බිහි වෙන පිරිසක් ඉතින් මේ සාසනය කාලා දානවා කියලා. එහෙනම් ඇතුලේ හිත තියාගෙන ඉන්න පිට දෙලි පිට යවන්න නැතුව. මුස්ලිම් මිනිසුන්ට මේ සාසනය කන්න බෑ. මුස්ලිම් මිනිසුන්ට මේ ලංකාද්වීපේ රජ කරන්න බෑ. එහෙනම් ඒ ඇත්තට හැපෙන්න යන්න එපා. මසංගත එන්නේ ඇයි? හේතුන්ගෙන් තමයි ප්‍රත්‍යක්, හේතුන්ගෙන් තමයි ඵලයක් හැදෙන්නේ. හේතු නැතුව ඵල හැදෙනවද? එනම් වසංගත එන්නේ ඇයි? ගත වසං කරගෙන දහබළු වැඩ කරන හිඳ මූණ හංගගෙන ඉඳලා පදාව ගහනවා හිමීට. ආහා උමේද උඩින් දෙන්න එපා යටින් දීපන් කියලා. ඔය පගා ගහන වැඩ පිළිවෙල තියෙන ඕවට තමයි වසංගත හැදෙන්නේ. හැමදෙස්සෙම බලන් ඉන්නේ අරුගේ සාක්කුවේ තියෙන සත පහ මගේ සාක්කුවේ දාගන්නේ කොහොමද කියලා. වැසිකිලි හොදන එකක් ඉඳලා ජනාධිපතිවරයා දක්වාම බලන් ඉන්නේ කොහොමද? අසාධාරණෙන් කීයක් හරි හොයාගන්න. පලියට හම් වෙන මේ 50000යි. එහෙම හරියන්නේ ජීවත් වෙන්නේ. ලෝකේ සාරයෙන් අල්ලගෙන කන්න ඕනේ කොහොමද? එහෙනම් මොකද කරන්නේ? ඔය කොහෙන් හරි තව කීයක් හරි ඉල්ල ගන්න. දෙන්න බැරිද? මීයක් හරි දෙන්න මම කරලා දෙන්න වැඩි. වැඩි නම් බරක් උයි. ඉක්මනට කරගන්න පුළුවන් ඉතින් අර සර්ලා දෙක සලකන්න ඉතින්. ඉතින් දෙනවා 1000ක්. 500ක් සාක්කුවේ දාන සර්ලා 100 500ක් දෙනවා. ඕක නේද බියෙන් ලා කරන්නේ. එහෙනම් පොඩි කංග ඉඳලා මහ එක අදක්වම ගස ගත වසන් කරගෙන. මූණ හංගගෙන ඉවර වෙලා. යටි මඩි ගහනවා කියලා කියන්නේ ඒකයි. එහෙනම් වසංගතන එක නවත්තන්න බෑ. මේ ඩෙංගු උවදුරට හේතුව ඔබ. මේ ලංකා දීපේ ඉන්න වැසියෝ ටින් කබල් නෙමෙයි. මදුරුව නෙමෙයි. මොකද මදුරුව ඉල්ලලා ගත්තද? හිටපිය කොයි මිනිසුන්ට ඔය වැඩේ දෙන්නේ? ඔය විස බීජ වලින් මගේ ඇඟට මං දෙන්නම් වැඩි කියලා කිව්වා. ඇයි ඩෙන්ගු මදුරු දැන් විතර දින ඉස්සර හිටියේ නැද්ද? ඔය මදුරු වගේ ඔය ඩෙන්ගු විස බීජ ඇඟට ආවේ කොහෙන්ද? තිකදරි ගති පටිච්ච වෙන්නේ නැතුව දේවල් වෙන්නේ නැහැ මේ ලෝකේ. එහෙනම් ඔක විසඳන්න ක්‍රම දෙකයි තියෙන්නේ. මදුරු ටික ඔක්කොම මරලා දාන්න ඕනේ එක්ක. එහෙම නැත්නම් ගති වෙනස් කරගන්න. මම මේ ඩි කියන්නේ ඔබට විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම ඉන්න බෞද්ධ මේක අහනවා. කවදා හරි යහයි අනිත් අය. ලක්ෂ 20කට අධික ප්‍රමාණයක් මේ ධර්මය අහන මේ හැම කෙනාටම කියන්නේ. එහෙනම් ගත වසන් කරගෙන දහබළු වැඩ කරන එක නවත්තන්න. සෝතාපන්න වෙන්න වැඩේ ඉවරයි. ලෝකේ අසාරයේ තේරුම් ගත්තනම් මොකටද මේ වැඩේ කාගේවත් සල්ලි? කෙනෙක් මගෙන් අහනවා පාරේ පවුම් රුපියල් 20ක් ගහලා දී මේ ඉංගලන්ත කෙනෙක් අහයි. පාරේ පවුම් 20ක් ගහලා දී පොතේ ගත්තොත් පවුද කියලා. දැන් පවුම් 20 ඔබේද? ඒක ඔබේද? ඉතින් නැත්තම් මොකටද හොයන්නේ? තමන්ගේ දේ කාගෙන ඉන්නව හැරේ. පවුද නැද්ද කියලා හොයන්න ඕනේ. පවු නෑ තමයි. නමුත් බැරි වෙලා හරි. දැන් ඔබ බැලුවා වටේ කවුරුත් නෑ. අනේ කවුරුත් නෑ නේ කියලා බැලුවා. හොයෙන්වත් නෑ හොයාගන්න. ටිකක් වෙලා තව හිටියා. කවුරුත් නෑ. තවත් ටිකක් වෙලා ඉඳලා කවුරුත් නෑ. මේක අර ගත්තා අරන් ගියා. ඊට විනාඩි 5කට පස්සේ අයිතිකාරය එනවා. ඌ පපුව පැලි පැලි නෙමෙයි දෙන්නේ. ඔබට පවු නෑ තමයි. නමුත් ලෝකෙට ගින්නක් නේද? එහෙනම් මොකටද ගන්නෙ? තියෙන්නනේ. ඔබගේ නෙමෙයිනේ. ඔබගේ නෙමෙයි නම් මොකටද? දැන් ඕක අරගත්ත කියලා ඔබගේ ලෝකෙට මේ කප්රුකෝ උදා වුණා. පවු 20ක් ගත්තා කියලා. රුපියල් 20ක් ගත්තා කියලා. එහෙනම් මොකටද තින්නතනේ? තියෙන්නනේ. දැන් අවශ්‍ය පුද්ගලයෙක් ඇවිල්ලා ගන්නෙ. දැන් අහයි ඕක අරන් ගිහලා ගැටේ කරන දැම්මට කමක් නැද්ද පින් ගැටේකට? පින් ගැටේ කරන දැම්මට කමක් නැහැ ඔබගේ සල්ලි. ඒක තියෙන්න අරින්න. කවදා හරි අදාළ හේතු වාසනා දෙන පුද්ගලයා ඇවිල්ලා ගනි ඒක. ඔබගේ සල්ලි ඔබ පාවිච්චි කරන්න. ඔබගේ ගෙදර ඔබ පාවිච්චි කරන්න. ඔබගේ ලයිට් ඔබ පාවිච්චි කරන්න. ඔබගේ කියලා දෙයක් තියෙනවා නම් අන්න ඒක විතරක් ඔබ පාවිච්චි කරන්න. අනිත් අය කියව මොකටද අපි? ඔය ලෝකේ සාරයි කියන හැඟීමෙන් අනිත් දෙවියන්ගේ දේ පොඩ පොඩ කොනහලා කොනහලා කඩා ගන්න ගිහිල්ලා තමයි පින්වදනේ. ඔය මදුනේ උරන්නේ. මදු කියලා සාරයි කියන අල්ලගෙන ඉවරලා ඒකගේ තියෙන සාරේ උර උර ගන්න හදනවා පොඩ පොඩ. දැනෙන්නේ නැති වෙයි. ඒක නිසා තමයි ඔය වසංගතේ එන්නේ මදුරු වගේ. ඕව හොඳට තේරුම් ගන්න. එහෙනම් මේවා එන්නේ නිකන් නෙමෙයි. මේ ගතියට පටිච්ච වෙලා මේවා හැදිලා එන්නේ. නිකන් ලෝකෙන මිස බීජ හැදෙන්නේ නැහැ. එන ගත ඩෙන්ගු වදුරට හේතුව ඔබ ටින් කබල්වත් මදුරුවවත් නෙමෙයි. ටින් කබල් ටික අයින් කළා කියලා පුළුවන් නම් ඇති කළ පෙන්නන්න. ටින් කබල් අයින් කළාට පස්සේ ඊට පස්සේ ගියා මදුරුව මේ මේ ඩෙන්ගු විස බීජ එන්නේ කූමියෙන් කියලා. ඒකට කූමි ටික ඔක්කොම මරන්න. ඊට පස්සේ ගියා තමන්ගේ පුතාගෙන් ඒක එන්නේ කියලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකක්ද? පුතා මරණ එක තමයි කරන්න තියෙන්නේ. තාම හොඳ වෙලාවට එහෙම ආවේ නැහැ. ගෑනුන්ගෙන් විසි බීජයක් එනවා කියලා කිව්වොත් එහෙම මොකද කරන්නේ පිරිමි ටික එකතු වෙලා. තාම හොඳ වෙලාවට ඒක ආවේ නැහැ. ඔය දහබළු වල ගන්න එක නවත්වුවොත් නවත්වුවේ නැත්තම්. ඒකත් ඒ. නිකන් හිතලා බලන්න මදු දැන් මදුරුව මරන්නේ ඇයි ඔබ? දැන් මේවා මිනිස්සුන්ට හිතෙන්නේවත් නැන්නේ. මදුරුව මරන්නේ ඇයි? උගේ උ කන හිඳ රිදෙන හිඳ නෙමෙයි මදුරුව මරන්නේ. ඩෙන්ගු විස බීජ ගේන හිඳ. හොය හොයා මරන. දැන් අපි දකින්නවා අර පාරවල් වලින් රැකට් තියාගෙන ඉන්න. ඉතින් හරි හරි දැන් නියමයි. ඇයි? දැකලා අර බුද්දේ කංගති විචිකිත්තිද බුදුහාමරන්ට පල්ලෙයක් දරන් දීලා හරි ප්‍රීතියෙන්ම කරනවා. අර රැකට් එකෙන් ගහනවා. උඩ පැනලා ගහලා චටාස්. චිදි චිදිස් ගාලා අරගා මැරිලා යනවා. හරි සන්තෝසයි. එකෙක් මැරුවා තාත්තේ. මරම් මරම් පුතේ පුළුවන් තරම් මරම්. තමන්ම තමයි ඩෙන්ගු උප්පැද්දුවේ. දැන් අර මදුරුව මරලා හරියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ වෙදෙනේ ඕක આવොත් එහෙම ගෑනුන්ගේ ඇඟට, පිරිමින්ගේ ඇඟට, පොඩි ළමයින්ගේ ඇඟට. දැන් ඉබෝලා කියන්නේ මොකක්ද? ඉබෝලා එහෙම හැදුනම මොකද වෙන්නේ? එකාගේ එකාට බෝ වෙනවා. දැන් මොකද කරන්නේ? හැදිච්ච එකාව මරන්න ඕනේ ඊට පස්සේ. ඉතින් ওই තත්ත්වයක් උදා කරගන්න දහත්ත ලෝකෙට. ඒකයි කියන්නේ දහබල වැඩ කරලා බේරිලා යන්න හම්බු වෙන්නේ නැහැ. එහෙනම් පින්වදේ ඩෙන්ගු වසංගතේ නවත්තන්න නම් ටින් කබල් ගැන නෙමෙයි හිතන්න ඕනේ. ඔය ගත වසං කරගෙන ගන්න බලු වැඩ නවත්තන්න කියන්නේ ලෝකෙට. හැම එකකටම මේක කියන්නේ. ඕම් ඔක නැවතුහම ගතියට ගතියයි ගැලපෙන්නේ. එහෙනම් හොඳ ගතියට කරලා නරක ගතිය ගැදෙන්න හේතුවක් නැහැ. ආන් එහෙමම නැති වෙලා යන්නේ ඩෙන්ගු වසංගතේ. මේ තිබුණා මේ නැති වුණා. ඉතින් එහෙමයි මේවා කෙලවර කරන්නේ. ධර්ම අවබෝධයට පත් වෙන ධර්මයේ ශ්‍රවණය කරන්නේ. යථාභූත ධර්මයේ කියන ඒවා පිළිබඳව පුළුවන් තරම් මේවා ප්‍රචාරය කරන්න කියලා කියන්නේ ඒකයි. මේවා ප්‍රචාරය කරන්න කියන්නේ මට කොටහ වැඩි කරගන්න නෙමෙයි. මොකද ඔබ ධර්මය අහනවා කියලා මම නිවන් දැකලා. මම නිවන් දකින්නේ මම මේකට වීර්ය වඩන නිසා. මට ඕනේ නිවන් දකින්න. ඒක නිසා තමයි මං ගේන්නේ මගේ පස්සේ ඉන්න එපා කියලා. මට පිළිස්ස ඕනේ නැහැ. ඔය ධර්මයේ ඔබයි කියලා ආරාමයක් හදනවා. සීළු දින ඔබට ඇවිල්ලා නිවන් දකින්න. ඒකයි මං හිතේ ඔබේ ආරාමය හදන්නේ. පුළුවන් තරම් ඒකත් එක කටයුතු කරන්න. ඔබට තමයි පුළුවන් හැම දෙයක්ම මේකත් එක කරන්න. ඉංග්‍රීසි පැත්තේ හැදෙන්නේ. ඔබට පුළුවන් තරම් ගිහින් ඒවට උදව් පදව් කරන්න. ඒකට උදව් පදව් කරන්න පුළුවන් එකම මිනිසකට විතරයි ධර්මයේ ඔබයි ශ්‍රාවකයන්ට විතරයි. මුදලාල්ලන්ට එහෙම උදව් කරන්න බෑ ඒකට. ධර්මයේ ඔබයි ශ්‍රාවකයන්ට විතරයි. ධර්මයේ ශ්‍රවණය කළා ලෝකේ යථාභූතයේ පත්වෙච්ච පිළිසෙට පුළුවන් මුදලින් හෝ ගඩලින් හෝ සාදුකාරෙන් හෝ ආධාර කරගන්න. අනිත් අය ඕන්නේ. එතන දානයක් දෙන්න බෑ හැමෝටම. එක වෙලක් වළඳන පිරිසක් ඉන්න දාන තියෙන 385යි. මෙතන ඉන්නව 385කට වඩා. දැන් එන මෙතන ඉන්න ඔක්කොටම දානයක් ගන්නන්න පුළුවන් දානයක් ගන්න. බෑ. නමුත් මම ඉඩ දීලා තියෙනවා. මම කියලා තියෙනවා අපේ පිරිසට. හැබැයි මම ඉඩ දීලා තියෙනවා කියන්නේ මේ මම එතන මුදුනා එහෙම නෙමෙයි. මම එතන එක පුරුකක් විතරයි. එතන වැසිකිලි හොදන එකත් එකයි මාත් එකයි. අපි දෙන්නම ඒ චේන් එකේ ඉන්න පුරුක් දෙකක් විතරයි. ඒකයි කිව්ව උතන නායකයෝ නැහැ මුදුනේ නැහැ අපි පැවිදි වුණා කියලාවත් නායකයෝ මුදුනේ වෙන්නේ නැහැ. ඉතින් පැත්තක ඉඳලා අපි වැඩේ කරගන්න. ඒකයි මම කිව්වේ සාරිපුත්‍රයන් වහන්සේගේ පරපුර මොකද්ද කියලා අඳුන ගන්න කියලා. එහෙනම් ඔබට දානයක් ගන්න ඕන නම් ඔබ දානයක් ගන්න. මම කියලා දිනේ බණ අහන කෙනෙකුට විතරක් දාන දෙන්න. 10 දෙනෙක් කිව්වොත් මේ දවසේ මට දානිය ඕනේ කියලා 10 දෙනාටම 10 දෙනාටම දෙන්නේ එදාට දාන කරා. දානි බාර ගන්න හැමෝටම කියලා තියෙන තව කෙනෙක් හදිසි හරි සම්බන්ධ වුණොත් ඒකට ඒකේ නාව සම්බන්ධ කරගෙන දානි දෙන්න ඕනේ. එහෙනම් 10 දෙනෙක් එකතු වෙලා එක දානයක් දෙනවා. ඉතුරු සල්ලි ටිකක් තියෙනවා නම් ඒක පූජ කරනවා CD ගහලා බෙදන්න. ඔය ආදර CD පත් වෙලා ඇති. එක CD එකට සල්ලි දීලා තියෙනවද මේ වෙනකන්. අපි ධර්ම දේශනා කරන්න යනවා. ඒක පෙට්‍රල් බින්දුවක් ගහ ගන්නවද අපේ වාහන වල? අපි සාසනයට කරන්නේ එහෙමයි. හැබැයි මේ පින ගෙවන්න මේ ගත්ත ණය ගෙවන්න බෑ හැබැයි. සාත්‍රුන් වහන්සේට මම ණයයි අනන්ත අප්‍රමාණ විදියට. එහෙනම් මගේ ජීවිත කාලයෙන් බණ කිව්වත් මට ඒකෙන් නිදහස් වෙන්න බෑ. පොඩ්ඩක් හරි නිදහසේ කියලා හිතාගෙන තමයි බණ කියන්නේ. ඔබ නිදහස් වුණොත් චුට්ටක් හරි නිදහස් වුණා වෙනවනේ. ඒක නිසා ඔබට පුළුවන් ඕනේ වෙලා ගිහිල්ලා එතන හේතු වෙලා වැඩි ටික කරගෙන යන්න. කර තියන්න ගිහිල්ලා. බෝට්ටුව තල්ලු කරන්න කිව්වේ ඒකයි. තමන්ට මේ වෙලාවේ බැරි නම් බෝට්ටුවට නැගන්න බෝට්ටුව තල්ලු කරන්න යන අයට යන්න ඉස්සරහට. ඊට පස්සේ තල්ලු කරගෙන ගිහිල්ලා ටක් ගාලා පයින්න බෝට්ටුවට. ඉතින් එහෙම තැන් හැදෙන්නේ. ඔබගේ තැන ධර්මයයි ඔබයි කියන්නේ ඔබගේ ආනාලේ ඔන්න සින්නක්කර ලියලා දෙන්න. බින් අඟල ගන්න හැම කෙනාට. ඔබගේ ආනාලේ. ඔබට නිවන් දකින්න තියෙන තැන. ඉතින් ඒක රැකගන්නක ඔබගේ වැඩ. ඒකයි කිව්වේ බෝට්ටුව තල්ලු කරන්න කියලා ඔබ බෝට්ටුවට නගිනකම්. හැබැයි කවුරුත් බෝට්ටු තල්ලු කර කර නම් ඉන්න එපා. ඔබ දන්නවනේ බෝට්ටුව තල්ලු කරන්න පුළුවන් කරමත්තක් යනකම් විතරයි. එදිනෙන් එහාට බෝට්ටුව තල්ලු කරන්න ගියොත් එහෙම ගිලිල මැරෙන්න වෙන්නේ. ඒ නිසා ගිලිල මැරෙන්න හදන්න එපා කවුරුත්. හැම කෙනෙක්ම නගින්න ඕනේ බෝට්ටුවට. මෙතන ඉන්න කිසිම කෙනෙක් ගෙදර පාන්සි කෝලයක් දෙන්න උත්සාහ කරන්න එපා. ඒ කිව්වේ උත්තරීතර පවිද්ද සාස්ත්‍රාත් කරගන්න කියලා හැම කෙනෙක්. කවද හරි. හැබැයි 65 නිකන් ඉන්න එපා ඔකට. 60 වැන්නල ඉදින් කොරන්දියක් නැහැ පස්සට ගන්න නැහැ ඔරලෝසුවයි. පුළුවන් තරමක් කරගන්න. වීර්ය වඩන්න වැඩි වැඩියෙන්. වැඩි වැඩියෙන් වීර්ය වඩන්න වැඩි වැඩියෙන් මේක කරගන්න. තවද වැඩි හරියක් මේකට යොදන්න. තරුණයන්ට මම නැවත ආරාධනා කරන්නේ ධර්ම දේශනාව අවසන් වෙනත් කලින් ඔබට මාර්ගයේ තියෙනවා. ඔබට තියෙන වීරිය වඩන්න. ඔබට කන්න ටික දෙනවා, බොන්න ටික දෙනවා, ඉන්න හිටින්න තැනක් දෙනවා. බණ ටික කියනවා වීරිය වඩන්න කරුණ කියලා දෙනවා. හෙළට බේත් කරනවා. එහෙනම් තව මොනවද ඕනේ? ඒ සියල්ල තියෙනවා නම් ඔබට තියෙන එක කරගන්න. එංගලන්තේ වෛද්‍යවරයෙක් ඉදර හොස්පිටල් එකක් පවා හදනවා. මේ ඉන්නේ තව වෛද්‍යවරු. එයා ඒකට පුළුවන් තරම් පහසුකම් සපයයි. දඟපාදක ඉන්න දොස්තරින්ට කතා කරලා ගියා නම් කතියකට සරයක් පොඩ්ඩක් එතන ගිහින් බලන්න. ওই විදිහේ තින්ගුන්නේ අන්‍යෝන්‍ය ආධාරයෙන්. මෝට්ටුව තල්ලු වෙයි ඉස්සරහට. ඔබගේ ධනියට ලන්සුවක් දෙන්න. මගේ ධනියට මම ලන්සුව දුන්නා. සියලු හැම සතයක්ම පූජා කළා සාසනයට. ඔබට ඒක කරන්න බෑ තාම. කරන්න පුළුවන් කාලයක එතකොට කරන්න. එතකන් කරන්න පුළුවන් හරිය කරන්න. සාදුකාරය දීලා හරි කරන්නේ. එච්චරයි තියෙන්නේ. එහෙමයි පින්වතුනි මේ ශාසනය රැක්කේ. මම ඔබට කියලා දෙන්නම් ශාසනය රකින්න ඕනේ විදිය. ඔබගේ අම්මගේ පෙට්ටිය තුන් යාළුවෝ තුන් දෙනෙක් එක කරගහගෙන යද්දි යාළුවෝ තුන් දෙනාට වෙහෙසයි කියලා අයින් වුණා. ඔබ ওই පෙට්ටිය වැඩිලා මිනිය කැඩිලා විඳිලා යන්න දෙනවද? එහෙම මුතෙද්ද ඔබ? වීරයක් අරගෙන ඉවිලා තනියෙන් පෙට්ටිය කරට ගන්නවද නැද්ද? කරට අරගෙන දණ ගගා බඩ ගගා හරි කොහොම හරි ඔබ සෝම් භූමියට අරන් ගිහිල්ලා ඔබ වල දානවා නේද? ඔන්න ওই විදිහට සාසනේ රකින්න. කවුරුත් අල්ලනහන් ඉන්න එපා සාසනේ. මම සාසනේ රකින්න යන්නේ ඒ විදිහට. කවුරු නොකලත් මං කරනවා. මට කරන්න පුළුවන් උපරිමේ දිවි හිමියෙන් මම සාසනයට කරනවා. ඒකේ පළවෙනි අංගය තමයි මේ මහරහත් භාවයේ උදසා උත්සාහ කරන්නේ. ඒක හිතන් ඉන්න දවසට කලින් එක දවසක් හරි ලැබුවොත් ඊළඟ දවසේ පුළුවන් නේද පැය 27ම ලෝකෙට සේවය කරන්න. නැත්තම් මම ලෝකෙට බණ කියන කෙනෙක් නෙමෙයි. මං කියන්නේ මං ගොපල්ලෙක් වෙන්නේ නැහැ. සාස්ත්‍රුන් වහන්සේ ගොපල්ල කියලා තියෙන අය. බණ ටිකක් දැනගෙන බණ කිය කියනවා තමන්ගේ වැඩේ කරගන්න. ගොපල්ලෝ අනුන්ගේ හරක් නාවනවා කවනවා පොවනවා. කිරිටික් ගන්න කවුද? අනු. එහෙනම් මගේ හරක නාවගෙන මං කිරිටික් ගන්නවා මිස. අනුන්ගේ හරක් නාවන ගොපල්ලෙක් නෙමෙයි මං. මේ දවසකට පැය 3ක් ඉඳන් ධර්මයේ දේශනා කළා. හැබැයි අරිහත්ත්වයේ සාක්ෂාත් වෙලාට පස්සේ නිදා ගන්න පැය 2 3 හැරෙන්න මේ ඉදිරි ජීවිත කාලෙම කරන්නේ අනිත් පැය සේවය කරන එක තමයි. ඒකයි චරද වික්ක මේ චාරිකම් බහුජන හිතයි බහුජන සුඛයි කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ ප්‍රථම රහත් 69ට. අවද කරන්නේ ප්‍රථම 69ට නෙමෙයි. ප්‍රථම රහත් 69ට. අන්න ඒක හයිලයිට් කරගන්න. ඒකයි අද රහතන් වහන්සේලගෙන් මේක తీරලා ගියා නම් මම එක මොහොතක් මෙතන ඉඳගෙන බණ කියන්නේ. උන්වහන්සේලාට ආසනේ වාර දීලා මම මගේ වැඩේ කරගන්න. නමුත් ඒකට තව කල් තියෙනවා. කල් එනවා මේ. එන ගමන් තියෙනවා. රහතන් වහන්සේලා ඉන්නව නෑ නෙමෙයි. නමුත් පිරිලා ඉතිරිලා ගිහිල්ලා නෑ. ඒක නිසා චාරිකාවේ දෙන්න අය ඉන්නවා හරි අඩුවෙන් ඉන්නේ. ඒක නිසා තමයි මේ පුටිවද මං ඉන්නේ. මේ පැවිද්ද අපේක්ෂාවෙන් ඉන්නේ බොහොම. තව දේශනා කීපයක් ඉතින් වැඩි ඉවරයි. මම ඔබට පැවිදෙන්න කියන්නේ මං යන්නේ නැතු එහෙම නෙමෙයි. මම සාස්ත්‍රුන් වහන්සේගේ ගෝලෙක්, දරුවෙක් නෙමෙයි තාම. ඇඟිලි ගැනගෙන ඉන්න දරුවෙක් වෙන්නේ කොයි වෙලාවෙද කියලා. සිවුරු දාගත්තල් දරුවෝ වෙනවද? නෑ නෑ. බුද්ධ පුත්‍ර කියන්නේ කාටද? රහතන් වහන්සේට කියන නම. හාමුදුරුවන්ට දෙමින් කියනවා දැන් කමක් නෑ. සාත්‍රුන් වහන්සේගේ පුතා වෙන්න පුළුවන්ද? මම මුලින් කිව්වා බුදුරජාණන් වහන්සේ කියලා. දැන් මම ඊට වඩා මහත් ගරුත්වයෙන් කියනවා කවුරු කියලා? සාත්‍රුන් වහන්සේ කියලා. අද මට උන්වහන්සේට සාස්ත්‍රුන් වහන්සේගේ නාමයෙන් ආමන්ත්‍රණය කරන්න තරම් මං අභිමානයකින් ඉන්න කෙනෙක්. මම බලන් ඉන්නේ කොයි වෙලාවද බුදු පියාණන් වහන්සේ කියන්නේ කියලා. බුදු පියාණන් වහන්සේ නමින් පියාණන් වහන්සේ නමින් උන්වහන්සේව ආමන්ත්‍රණය කරන්න පුළුවන් අවස්ථාව වෙනකම්. එහෙනම් නික්ලේශී උතුමෙකුට විතරයි ඒක කියන්න පුළුවන්. කටවචනෙන් තමයි හැමෝටම කිව්ව හැටි. නමුත් අර්ථවත් කියනවා නම් කියන්න පුළුවන් නික්ලේශී උතුමෙකුට විතරයි. ඉතින් ඇඟිලි ගැනගෙන ඉන්න උන්වහන්සේට බුදු පියාණන් වහන්සේ කියන පීතෘත් නාමයෙන් ආමන්ත්‍රණය කරා. ඔබ කවද්ද ඒක කරගන්නේ? ඔබ කවද්ද උන්වහන්සේට සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ? ඔබ හිතලා බලන්න ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මම මේ කියන්නේ ඇස් අරගනින්න. ජීවිතේ නිකන් ආස වෙන්න දෙන්න එපා. ධර්මයේ නැගෙන වෙලාවේ නිවන් දකින්න හේතු වාසනා තියෙන වෙලාවේ මේක කරගත්තේ නැත්නම් මහා අපරාධයක් වෙන්නේ. ඉතින් නැවත නැවතත් කියන්න තියෙන ඔන්න ඔය ටික. ධර්මයේ දෙන්නම් පිටුදෙනි ඇති වෙන්නේ. මොහොත ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. තාම මම ත්‍රිපිටකයෙන් එක අන්තු මාත්‍රයක්වත් කියලා ඉවර නැහැ. ජීවිතේ මේකව ත්‍රිපිටකයෙන් පහෙන් ත්‍රිපිටකයෙන් 100න් පංගුවක්වත් කියන්න පුළුවන් වෙන්නේ නැහැ මට ජීවිත කාලෙ. එහෙනම් ජීවිත කාලෙම බණ කිව්ව ත්‍රිපිටකයෙන් 10න් පංගුවක්වත් කියවෙන්නේ නැහැ 100න් පංගුවක්වත් කියවෙන්නේ නැහැ. ඒ තරම් මහා සාරු ධර්මස්කන්ධය සාතුන් වශයෙන් දේශනා කළා කියලා. ඉතින් ඔබ බලන්න ඔබ කොහෙලාද මේකෙන් නිදහස් වෙන්නේ කියලා. ඉතින් මේ සාර ධර්මයේ ශ්‍රවණය කළා නම් පිටුදෙනි තාම මොනවා එනවා එකක් දෙවි හිමි මේ මතක තියාගෙන මේ සාස්ත්‍රු සාසනිය ඔබ රකින්නවා කියලා. ඒ රකින්න පළවෙනි අදීර විදිහට ඔබ අරහත්ත්වයට පත් වෙන්න. ඔබේ අරිහත්ත්වයේ අවශ්‍ය. කවුරු හරි කිව්වොත් එහෙම මට හම්බ කළ ලක්ෂ 10ක් දෙන්න පුළුවන් මාසෙකට. පැවිදුනොත් ලක්ෂ 10 දෙන්න විදිහක් නැහැ. අරිහත් වෙන්න පුළුවන්. මම මොකද්ද කියන්නේ? ලක්ෂ 10 ඉල්ලනවා. පිස්සු කතා කරන්නේ බලමි. පැවිදි ගන් එවිලා. ලක්ෂ 10 ගන්න. ලක්ෂ 10 වන්න පුළුවන් ඕනේ හේතු. මෙතන අඩුපාඩු තියෙන සල්ලි වල නෙමෙයි. අඩුපාඩු තියෙන කාගේද? අරිහතුන් වහන්සේලා. අමාර දරුවෝ ඉන්නවා මාස දෙක ප්‍රමාද කරන. පැවිදි. මං එයාට කිර දින ඇවිල්ලා මාව හම්බෙන්නේ. ඔබට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් පැවිද්ද සම්බන්ධව තරුණ තරුණියන් විශේෂයෙන් ඇවිල්ලා මාව හම්බෙන්නේ. සමහරවිට තියෙන අනේ මට ඕනේ පැවිදි වෙන්න. මට කිසි බාධකයක් නැහැ. නමුත් මට පොඩි බයක් තියෙනවා. අන්න ඇවිල්ලා හම්බෙන්නේ. ඔබ වෙනුවෙන් කාලය දෙන්නම් ඇති වෙයි. හැබැයි අනිත් ඒවත් නම් කාලයක බිඳුවක්වත් නැහැ. මම ගිහලා හනිපත ආත්මලා කොහේ පිටුනක් දන්නේ නැහැ. ඕනනම් අහන්න එපා. ආමමලා කොහේ පිටුනක් දන්නේ නැහැ. ආච්චි මලා කොහේ පිටුනක් දන්නේ නැහැ. අහන්නේ කාදර ගන්න බැ ඌ මලාව කොහෙද උපදින්නේ කියලා. අනේ ඒක නම් කියලා දෙන්න. ආච්චි මලාව නෙමෙයි. බොලා මලාව නම් උපදින දෙන මම පෙන්නන්නම් කියලා. ඒක නම් කියලා දෙන්න පුළුවන් කාලේ නාස්ති කරන්න පුළුවන් ඒකට. හැබැයි අනිත් ඒවා කියලා වැඩක් නැහැ. ඇයි? ඉපදි තන දැනගත්ත කියලා මොකද දිවිලෝක යනවද? ඒකයි තියෙන්නේ. දැන් මම බැන්නද මේ මුලේ ඉඳලා? දැන් පැය තුනම මරණ දිසේ මම ඔබට බයින්නවද? නෑ. සත්‍ය ධර්මය අවබෝධ කරලා දුන්නා. සමාධියට කරුණ නැගෙනවා බින්දුනේ. අරිහත් වෙන්නපත් වුණාට පස්සේ බණ කියනකොට මේ වගේ තව සිය ගුණයක වෙන්නේ යයි. අවබෝධ කරන්නේවා මේ සාස්ත්‍ර ශාසනය. බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනයක් මේ තියෙන්නේ. ඒ ශාසනය ඉක්මන පිළිසක් අප. එහෙනම් ඒක අමතක කරන්න එපා. මා ශ්‍රේෂ්ඨයෝ ඉන්න තැන. කෙලෙස් වලින් මිදෙන්න මිදෙන්න මිදෙන්න මිදෙන්න. සමාධි නැගෙන හරි ප්‍රබලයි. ඔබත් හෙල්ලේ නැතුව බණ කිව්ව මමත් හෙල්ලේ නැතුව බණ කිව්ව. මම මේ හිත පිළියවම තමයි තාමත් තියෙන එක මොහොතක්වත් හිරව වෙනස් කළා නැහැ යට ශරීරේ. ඒවා පැහැදිලි කරන විතර කත හොරෝලේ. පැහැදුනාම අර තිස්සේ එකම ඉරියව්ව ඉන්න පුළුවන් කාට. පැය තුනම වරත් ඉතින් මේ තරම් වේගෙන් කතා කරන්න පුළුවන් කාට මම කතා කරන පින්තුනි ඉතින් බලන්න උන පින්තුනි ඔය මට්ටමේ මම කතා කරන නම් එහෙම පැය කීයක දේශනාවක් වේද මේ කියපු ටික පැය 10කින්වත් කියන්න බෑ මේවා මේ කියපු ටික ඔක්කොම ඔබ උන්නම් YouTube එකෙන් ආදි වේගය අඩු කරලා ස්පීඩ් එක ගොඩාක් අඩු කරලා slow motion දාලා අහලා බලන්න එතකොට ඔබට තේරෙයි පැය 10ක් ඉදිරියයි මේ ටික අහගන්න ඔබගේ දිනන සමාධිය නැගෙන්නේ. ඊළඟ මම කතා කරනකොට ඒක පාඩු පාසකයා කියන්නේ මොකද්ද කියලා කියන්න ගියේ නැහැ. දැක්කයි. මම ඒක හිවි අදිස්ථාන කරන්න කියලා ඔබට මොනවද ඕනේ කියලා. ඔබට ඕනේ මොනවද? ඒක සමාධියට නැගිලා ඉන්න. හැබැයි මෙතන බණ අහන්න නැති. ඔය ගමේ ඉන්න කොළ කුරුට්ට ටිකක් නැත්තම් මේ වායදක පාසක අම්මලා ටිකක් එහෙම ඇවිල්ලා හිටියනම් එහෙම මොකද වෙන්නේ? ඒක අදිස්ථාන කරන්න කියලා අදිස්ථාන කරන්න දෙයක් නැහැ හිතේ. ඇයි බණක් හරියට අහලා නැහැ අවබෝධයට ඇවිල්ලා නැහැ. එතකොට ඒගොල්ලන්ට කිය එතකොට මේ සමාධියට නැගිලෙන්නේ ඒ මිනිස්සු සතර පහයි නිදාන් කළා අමාරුවෙන් මේකට ඇදලා දාගන්න. නමුත් ඔබට එහෙම නැහැ ඔබට සාරු ධර්මස්කන්ධයක් ගලාගෙන එනවා. ඒක ඔබගේ පින් ඔබ මේ මාර්ගයට අවතීන වෙච්ච පිරිසක් මෙතන ඉන්නේ වැඩි හැටි. මේ ධර්මයේ අහව පිරිසක්. අදම ධර්මයේ අහව අහුව නම් ඇති ඔන්න මෙතන ඉන්නේ 100ට 1 දෙන්නේ 3 දෙනෙක්. අදම ධර්මයේ අහපු අයත. ඒක නිසා අපි මෙතන නිදාන්තරින් ධර්මය අහන්න ඒ වගේම දිවි හිමින් මතක තියාගන්න මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. පුළුවන් හැම කෙනාටම දෙන්න. ඔය අම්පටලෝ ගන්න කියන්න එපා. අනිත්‍යයි අනිත්‍යයි කියලා අම්පටලෝ ගන්න. ඕවන අම්පටලෝ ගන්න දෙයක් නැහැ. අනිත්‍යත් හරි අනිත්‍යත් හරි. ඒවා පොඩි පොඩි වෙනස්කම් තියෙන මේ දේවල් හරියට අවබෝධ කරගත්තාම වැඩේ ඉවරයි. හැබැයි අනිත්‍ය විතරක් අරගෙන යන්න බැහැ අනිත්‍යත් හරියට අරයි යන්න ඕනේ. ඒක දෙකම අවබෝධ කරගත්තාම ඉවරයි. නෑ නෑ ඔය අපි අනිත්‍ය විතරයි අපි අනිත්‍යයි දුකයි අනාත්මයි. ඕක හරියන්නේ නැහැ අපිට ගැලවෙන්නේ නැහැ ඕක. එහෙම කියලා කියන්නේ නැතුව. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාත් ගත්තා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාත් ගත්තා. ඔය දෙකම අරගෙන වඩාගෙන යන්නනේ තියෙන්නේ. මොකෙන් වැඩුණක් කම නැහැ නිවන් දකින්නවලු. ඒක නිසා අපි මෙතන පුළුවන් තරම් මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න. ප්‍රචාරය කරන්න කිව්වම මගේ කොට වැඩි කරගන්න එහෙම නෙමෙයි. මං කියවන්නේ. මං පැවිදුණාට පස්සෙවත් මගේ නමක්වත් මං එළියට දෙන්නේ නැහැ. එදාටත් මගේ රූපයක් පෙන්වන්නේ නැහැ. එදාටත් 3D යන්නේ ওই විදිහටම තමයි. ධර්මයයි ඔබයි. ධර්මයයි ඔබයි එක දේශක තුමෙක් විතරයි මම දැනට. ඊට පස්සේ එක දේශක යන වහන්සේ නමක් විතරයි මම. ඊට පස්සේ අරිහත්ත්වයට පත් වෙන පිරිස්. ඒ අරිහත්ත්වයේ දේශනා කරා ඊට පස්සේ. ඒ හැමෝම ධර්මයයි ඔබයි තමයි. ඒකයි මම කියන්නේ මුදුන හෙදින්නේ නැහැ. ධර්මයයි ඔබයි කාගේද? ඔබි ඔබි. අහවලාගේ අසපුව අහවලාගේ ආරාමයේ අහවලාගේ අරක අහවලාගේ මේක ඔහොම නේද තියෙන්නේ ඔක්කොම. ධර්මයයි ඔබයි කියන්නේ අහවලාගේ මොකුත් නෙමෙයි. මම ඕනින් දෙයක් කියද්දි හවලාගේ පන්සල කියලා නේද කියන්නේ. මං එයාට දොස් කියනවා එහෙම නෙමෙයි වැරදිද ගන්න එපා. නමුත් මං කියන්නේ ධර්මයයි ඔබයි වල තියෙන වෙනස. පොඩි වෙනසක් තියෙනවා. නමක් නැහැ. ඒක තමයි වෙනස. එහෙනම් ලොකු හාමුදුරුවෝ නැහැ. කෝල් කරලා මහන්නේ බා ලොකු හාමුදුරුවන් හම්බෙන්න පුළුවන්ද කියලා. විතර පුළුවන් කියන්නේ. ඉතින් ඔබ යනවා ආරාමයට. එතකොට මොකද වෙන්නේ? හයි හතරේ හාමුදුරුව කෙනෙක් එනවා හම්බෙන්න. ඇයි පන්දරෙන් ලොකු හාමුදුරුවෝ මෙයන්නේ? නේද? එහෙනම් ඊට එහා ලොකු හාමුදුරුවෝ නැහැ. නායක හාමුදුරුවෝ නැහැ. එහෙම දෙයක් මේ සාසනයට සුදුසු නැහැ. එහෙනම් එතන ඉන්නවා කිරිස. ඔබට ඕනම කෙනෙක් ගෙවුනට පස්සේ සත්‍ධර්මය අහගන්න පුළුවන්. ඒ උත්තරම විවේකයෙන් නම් ඉන්නේ. ඉතින් ඕනේ වෙලාවක එන්නේ. තමන්ගේ අම්මා තාත්තව ධර්මයට යොමු කරන්නේ. තමන් වෙනුවෙන් අමු අපායි යන්න ඉන්න පිරිස. මම ඒකයි කිව්වේ. භූමි ටිකක් ළමයා කනට යයි කියලා වේගොන් ගහලා අම්මලා තාත්තලා ඉන්නේ. ඉතින් ඕක කරු වැඩ නිසා පිටුතුනි අමු අපායි ළඟින් රැස්ති වෙලා ඉන්නේ. ඒක නිසා තමන්ගේ අම්මව තාත්තව සුද්ධ කරන්නේ. අම්මව තාත්තව ඔය ආරාමේ දෙවන්න මගේ බත්පත දීලා මම රැක ගන්නම් මේ මිනිස්සු. නිකන් මැරිලා තිරේත වෙන්න දෙන්න එපා හින්දක මිනිස්සු. නොදන්න කම නිසා කරපු වැඩ ඔය. නමුත් දැන් ඔබ දන්නවනේ. ඒක නිසා බල කරන්න අම්මට තාත්තට. අම්මේ අම්ම යන්න ඕනේ. ගිහිල්ලා එතන හතියක් ඉඳලා එන්න ඕනේ. දැන් මම මේ කතා කරන්නේ ඇයි එහෙම? ආවොත් එහෙම කන්න දෙන්න වෙන්නේ අපිට. ඒත් මං කියන්නේ ඒකයි මගේ බක් මත දීලා හරි ඒ ආයත කරලා දෙන්න. පැවිදිලා හතිය දෙක ඉන්න කියන්නේ. පැවිදින්න පුළුවන් අය ඇවිල්ලා පැවිදි වෙන්නේ. අනගාරික වෙන්න ඕනේ අය ඇවිල්ලා අනගාරික වෙන්නේ. කොහොම හරි පින්වතුනි මේ මාරි යුද්ධ කළ මේකෙන් දිනා ගන්න. මේ කාලේ හැදිලා තියෙන්නේ ඒකට. ඕනේ වෙලාවක එන්න ආරාමෙට. හැබැයි ඉතින් කුටි හැම බලාපොරොත්තු වෙන කවුරුත් එන්න එපා. අපිට කුටි ඕනේ කොහොම මේක ඒසී නැන්නේ. දේව බලාපොරොත්තු වෙන ඉන්න එපා කවුරු. මදුරු නෙට් එකක් දෙනවා ඔක්කොට. භාවනා බින්දගෙන ඇතුළට ගිහින් දොර වහා ගන්න මේ මේ සිප් එක දා ගන්න තියෙන. එහෙනම් මදුරු කන්නේ නැහැ මැස්ස වහන්නේ නැහැ. එහෙනම් කරන් තියෙන මොකද්ද? තෝතාපන්නියෝ එතනින් යහන මාර්ගය වඩන්න තියෙන්නේ. පුළුවන් තරම්. අපි හවසට දේශනාවක් කරනවා. එහෙනම් උදේ ඉඳලා මාර්ගය වඩලා යම් කිසි හැකියක් මොනවා හරි මතුවෙලා ආවන ධර්මයේ මොනවා හරි දෙයක් තියෙනවා නම් නැග සංඛාව මේක තේරෙන්නේ නැහැ නේ මට කියලා අමාරුකමක් තියෙනවා නම් අන්න. හවස ධර්ම දේශනාව තුළ ඒක සුද්ධ කරගත්ත හැකියි. ඉතින් වීර්යය වඩා ගත්ත හැකියි. නැත්නම් ඉතින් උදේ ඉඳලා විහිද මාන්දිනකොට වීර්ය ටික අඩු වෙනවා. එතන හවස දේශනාව ඇහෙනකොට ආයෙ මොකද වෙන්නේ? ආයි හොඳට පණ ගහලා එනවා ඊළඟ දවසේ වැඩ ටික කරගන්න. ඉතින් එහෙම එකක් තමයි තියෙන්නේ. ඒක කියන්නේ ඒක ජීතවනාරාම වැඩබිම. ඒක වර්ක්ෂොප් එකක්. කාටවත් ඇවිල්ලා විවේකයෙන් එහෙම ඉන්න හම් වෙන්නේ නැහැ. විවේකාශ්‍රම එහෙම නෙමෙයි. කවුරු හරි කෙනෙක් විවේකයෙන් හිටියොත් එහෙම මතක් කරලා දෙනවා. යකුනේ. මට ගැනද? බොලා හම්බු කරන කාලේ. පුදුම මහන්සියෙන් නේද සල්ලි හම්බු කළේ. එහෙනම් එහෙම මහන්සියෙන් හරි හම්බු කළා කට ධනයක් නේද අද මේ ආහාරයක් වශයෙන් ඔබට විලියල කරලා දුන්නේ. එහෙනම් ඕක කාලේ ඔය පැතරන වෙලා ඉන්නේ මොකෝ? අරිහත්ය සාක්ෂාත් කරගන්න යම යම ඇදගෙන යන්න. ඉතින් මේක වඩන්න කියලා එතන ඉන්න හැමෝම එහෙමයි. හැමෝම උද්‍යෝගිමත් කරගෙන ඒක කරගන්න තමයි එතනට එන්නේ. ඉතින් ඒකට අනුගත වෙන්න පිටින්. තමන්ට දිනා ගන්න පුළුවන් අවස්ථාවක් ඒ තියෙන. ඒකින්ද කොහොමද දිනා ගන්න බලන්න ඕක. දෙන්න දෙමහල් එකතු වෙලා දිනා ගන්න. දරුවෝ ඉන්නවා නම් ඒකුන්ටත් මේක දෙන්න. ඕස්ට්‍රේලියාව දේශනා වෙනකොට 30කට අධික පිරිසක් ඇවිල්ලා පැවිද අපේක්ෂා කරනවා. අවුරුද්දක් ඇතුළත ඒ පිරිස හැමෝම එනවා කියන. හරි සාර සිද්ධියක් වුණා. ළමයි හතර දෙනෙක් ඉන්න අම්මේ කුයි තාත්තේ කී ආව. ඒ කාන්තාව හරි මහා හරිම මේ දිරිය කාන්තාව. ඇවිදලා කියනවා. මේ දරුවෝ දිනවල අවුරුදු 7කට වඩා වැඩි. මම අපේ මහත්තයාට කියන්නේ දෙසැම්බර් පළවෙනිදා වෙනකොට දෙසැම්බර් අපි ලංකාවට එනකොට මේ දරුවෝ දෙන්නත් එක මෙයා ගිහිල්ලා පැවිදි වෙන්න ඕනේ. පොඩි එකා තාම අවුරුදු 4යි තාම අවුරුදු 3ක් තියෙනවා මං කොහොම හරි ඒ දරුවව අවුරුදු 7 වෙනකම් මං ඉඳලා ඊට පස්සේ මං ඉනවා සාසනයට. කොහොමද බිරින්ද આવුවේ? හැබැයි පත්තරේ වැටෙන්නේ මොකද? අම්මට තාත්තට ඊයෙන් යන්න. අම්මව දූෂණය කළා. අම්මව මරලා. ඕවා තමයි පත්තරකාරයන්ට අද තියෙන්නේ වාර්තා විදියට. නමුත් ඕවා නැහැනේ. බලන්න මොන තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක්ද කියලා. දරුවෝ දෙන්නා මං තනියෙන් බලා ගන්න අනිත් දරුවෝ දෙන්නත් එක්ක ඔබ ගිහින් මේ සැනසීම ලබන්න. මං එතනට එන්න කලින් අරහත්ය සාක්ෂාත් කරගන්න කියලා. ඔබ කොහෙන්ද පිවිදුනේ ඔබ අහලා හිටියේ මෙච්චර කල්? දැන් ඔබට තේරෙන්නේ නැද්ද මේ ශාසනය නැගෙනවා? බණ දරුවෝ අම්මා කෙනෙක් තමයි තමන්ගේ ස්වාමි පුරුෂයන්ට කියන ළමයා මං උපත්දන ළමයා මං හදා ගන්න හත් අවුරුදු දෙකකට මං එන්න. ඔබ දැන් ගිහින් පැවිදි වෙන්න. කොහෙද මේ ඔබ අහන්න දෙන්නේ මෙච්චර කාලෙ? ඔය ඉන්නේ දැන්. ඕම් ඔය ශ්‍රේෂ්ඨය තමයි ඔතනට පැවිදි වෙන්න එන්නේ. දිරිය කාන්තාව, දිරිය මිනිස්සු. ඔබගේ දිරිය කොහෙ තියෙන කියලා බලන්න. ඒකයි කිව්වේ පිටකොන්දක් හරියට තියනවනම් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ පිටකොන්ද හොඳට ශක්තිමත් කරගෙන මේ වැඩේ කරගන්න උත්සාහ කරන්න. ඕනම කෙනෙකුට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. අද ඔබට තීරණයක් කරාව නම් එහෙනම් මම මේක කරනවා කියලා මේ මහත්යන නම් දෙන්න. මොකද ඔබ වෙන සිවුරු පාත්‍ර පිළිර කරන්නේ. මහාන වෙන තරමක් පිළිදෙන සිවුරු පාත්‍ර දෙන්න මහත්යෙන් බාර අරගෙන. කොහොමද වෙන්නේ? 10,000කට යහපත් යනවා නේද ඒක? මහාන වෙන ඕනෙම කෙනෙකුට මෙත්ත දෙනවා කියලා එකන ඕන කෙනෙක් බාර අරගෙන. එහෙම තමයි බාර අරන් තියෙන්නේ. අපි ඔතනට එනකම් බෝට්ටුව තල්ලු කරනවා. අපි ඔතනට එනකම් මහාන වෙන හැම කෙනෙකුටම මෙට්ටයක් ඕන නම් මෙට්ට දෙනවා. කොට්ටයක් ඕන නම් කොට්ට දෙනවා. පෙදරක් ඕන නම් පෙදර දෙනවා. එහෙමයි තීරණය කරලා තියෙන්නේ. එහෙමයි බාර වෙලා තියෙන්නේ. ඒකයි කියන්නේ. අඩුවක් නැහැ කොහෙවත්. තමන්ට වැඩේ කරගන්න තියෙන්නේ. රටවල් 44 ඉන්න බෞද්ධ ප්‍රජාව මේක රකින්න. ඒ 44 එකක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ. එහෙනම් ඔබටත් තියෙනවා රකින්න මේකේ කොටස. ඒකත් රකින්න. ඔබ එතනට යන්න. එතනට එන්න තීරණයක් එනවනේ. ඕනෙම වෙලාවක අපිව අමතන්න. එතනට එන්න. ඇවිදිලා විමසන්න. හරි. ඉතින් ගොඩක් වෙලා දාන මේ කතා කළානේ. ඔබට වැටහිලා යන්න ඕනේ දින මේ සද්ධර්මය තුළ ඔබට කරගන්න පුළුවන් දේ. අනිත් එක ඔබට හිතෙනවා නම් එහෙම මේ බණ කියන කාරේ ලේසි කියලා මේ වෙලාවේ මේ මේ මම කතා කරන මේකෙන් එක පැය කාලක් කතා කරලා බලන්න. එතකොට තේරෙන්නේ මේ මට මොකක් වෙලාද මේ ධර්මයේ කතා කරන්නේ කියලා. යුතුකමක් විදියට කරනවා නම් ඔය පැය භාගයක් කිව්වම නේද? නේද? හත් දවසේ බණ්ඩ හාමුදුරුවෝ වැඩියා මොකද කරන්නේ? දැන් අපේ මාතෘ අපි කියලා තියෙනවා. මලගේ අවසන් වුණාම කියන්න කියලා. බණ අහන්න වෙන උන් හතට වරෙලා කන්න ඕනේ උන් 9ට වරෙලා. කියලා කියන්න කියලා. ඒක නේද? බණ ටිකක් අහන්නේ නැහැ. ඇවිදින්න අර පාඩ දෙලා කයිවාරුවක් ගහගෙන ඉඳලා වහා උජාරුවට. ඉතින් මුන් බෞද්ධයෝද? ඒ හාමුදුරුවෝ ඒක නිසා මොකද කරන්නේ? අටාමාට දෙනුනේ කටු විතර ගිහිල්ලා අටාමාට බණිවර කරනවා. ඇයි? කාඩෝ 50 ඕනේ නැහැ. ගෙදර උන්ට තෝලමක් කරන්න. හානේ අරයත් ආව. එමෙතුමගේ ඩ්‍රයිවරුත් ඇවිල්ලා ඉන්නේ. ඈ දැන් මේකට කන දෙන්න එක මොනවද? ඈ ඕක හිතේ හිතේ ඉන්නවා මිසක් අර බණටි ගහන්නේ නැහැ. ඉතින් අර පෙරේතයට හුලං. හුලං වැඩිච්ච පෙරේතේ ඕනේ තරම් ඉන්නවද? ඔබටත් ඔය ටික තමයි උරුම කරගන්න යන්නේ දැන්. ඒකයි මේක තේරුම් කරලා දෙන්නේ. යාති මිද වින්න දෙන්නේ නේ. මේ මේ යථා ධර්මයේ අවබෝධය එනකොට පිළිවෙදින මේ වේ හරි යථාර්ථයේ අවබෝධ වෙලා යාති මිද වින්න දීලා හරි ආකාරව එයාට ශක්තිය ලබා දීලා විදලා ගෙදර ඉන්න කිනුද සද්ධර්මයේ ශ්‍රවණය කළා. ඒ පින් අනුමෝදන් කළ විදුණු පතරවල හරිද්දි ආන් අර පිළිද සුගේටපත්. ඒක නිසා තමයි අපි කියලා දෙන්නේ. මලගේ වෙලාවෙම කියනවනේ හත් දවසේ දාන තියෙනවා සිල් දෙනා එන්න කියලා. ඒ කියනකොට කියන්න තියෙන මොකක්ද? බණහන යෝ හතට වරෙලා කන්නෝනේ උන් 9ට වරේ. එතකොට හරි බණහන් ආවේ 10 දෙනාද? ඒ 10 දෙනා මනාකොට සද්ධර්මයේ ශ්‍රවණය කළා. අර ප්‍රේතයාට තින් අනුමෝදන් කරයි සුඛයට පැමිණෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත. කතා කරන්න දේවල් තියෙනවනේ ලක්ෂ ගාන. පැය 10ක් 15ක් කතා කරගෙන ගියාගේ මට නම් ඉසි අමාරුවක් නැහැ දැන්. මම මේ පුටුවේ නැගිට්ටාම තමයි ඔළුව කැක්කම හැදෙන්නේ. හේතුව මොකද? ඇඟේ තියෙන ඔක්කෝ වතුර ටික ගිහිල්ලා ඔළුව කර වෙලා ඉඳින්නේ එතකොට. සමාධි ඉන්නේ කන්න කිසිම බාධාවක් නැහැ. කතා කරලා හැකි වැඩි වෙන ගන්න. සාතුරුන් වහන්සේගේ ආචාර්යය. ශ්‍රී සද්ධර්මයේ ආචාර්යය. ආර්ය සංඝයා වහන්සේගේ ආචාර්යය. ඒක තමයි දින වෙන කිසි දෙයක් නැහැ. ඒක නිසා අපි මුදලි කොහොමද සද්ධර්මයේ බොහෝ වෙලාවක් අපි කතා කළා. ඔබ ගොඩාක් දේවල් තේරුම් ගන්න ඇති කියලා මම උත්සාහ කරනවා. එතකොට මේකේ එක දෙයක් තියෙනවා අපි මුදලි ඔබට දැනගන්න. මම මේ ඔබ කෙරෙහි අනුකම්පාවෙන් කතා කළා මිස ඔබට රිද්දන්න ඔබට හිංසා පීඩා කරන්න එහෙම කතා කළා නෙමෙයි. ඔබට හැමදේම යථාර්ථවත් තේරුම් ගන්න ඇති. ඔය මේක තේරුම් ගත්තා නම් තේරුම් ගත්තේ නැති අය ඉන්නවා නැවත නැවත මේක අහන්න. ඒ අහනකොට ඔබට මේක තේරිලා යයි මොනවද මෙච්චර වෙලා අපි කතා කරේ කියලා. ඉතින් මේ සාතුරුණ වහන්සේගේ ශාසනයේ අග්‍රඵලය තමයි ඔය. අග්‍රඵලයට අමතරව පිටින් තව ඵලයක් තියෙනවා යටම දින ඵලය. ඒ තමයි මේක අහන්න නැතිව මෙච්චර කල් අහපු නැතිව අහලා පිළිපැලිච්ච නැතිව ගිය තැනක් තියෙනවා. ඒකෙන් උඹ නිදහස් කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ පෙරේතියෝ වෙච්චෝ. ඉතින් ඒකම නිදාස් කරගන්න නම් මේ පින් හිදුවන්න ඕනේ පතුරවන්න ඕනේ. ඒක මේ ශාසනය කරන මහා යුතුකම. කියන දේ අහන්න තියෙමු. කියන දේ අහන්න තියෙක උඩින් ගියත් එකයි විවිං ගියත් එකයි කියලා අපැරලා දාන්නේ. කොහොමරි උත්සාහ කරනවනේ කියන දේ අහන්න තියෙක අර මක් කරලා දෙන්න. කියන දේ අහන්න නැතුව විනාශයට පත් එකෙක් හරි ගමන්නේ අනුකම්පාවෙන් අදවත් කරුණා සාසනය කියලා එකක් මේ සාසනයේ තියෙන්නේ ඒකයි. කොහොමරි ගමන්නේ ඇදලි විරලා ඒකට තේරුම් කරලා දෙනවා මෙන්න මේකයි දැන් තියෙන්නේ මේ දෙන්නේ අපි ගොඩ යන්න ඵලයන් කියලා. ඒක නිසා පිං උදේ දැන් මේ පිං අනුමෝදන් කරන්න අපි උදානම් වෙන්නේ. ඒ පිංගල් මෝදන් කරන්නේ මේ දේවල් හොඳට ඔළුවට ගන්න. ඔබට අවදක වෙච්ච එක කාරණාවක් තියෙනවා ඒක මම බොහොම නැවත නැවත කියන්න ඕනේ. ඔබට දැන් මතක නෑ නේද තිබුණ යුද්ධයක් කරලා මැරිච්ච සොල්දාදු ටික ගැන. ඒ උණුසුමේ නම් ඔක්කොම බින්දෙන්න පටන් ගත්තා. ඒකෙන් පුළුවන් පුළුවන් ඉදිරිය ගොඩ ගිය පිරිසක් ඉන්නවා. නමුත් දැන් ඔක්කොම අවතකයි. දැන් ඔය හුම් හිටියද නැද්ද කියලා තමතකයි. මොකද දැන් බෝම්බ එහෙම පත්තු වෙන්නේ නැහැ නේ රටේ. ඒක නිසා දැන් කාටවත් මතක නෑ ඒකුම් දීපෙදුවා කියලා. තිබුණ මිනි මරුකේ උන් කොහෙද යන්නේ? අපායට නේද? බැරි මොනවත් හරි මේ ප්‍රේත යෝනිට හරි රිංග ගන්නව නේද ගිහින්. දැන් ඒගොල්ලෝ මිනිහ මෙරි ආසාවටද? තුවක් වේ උණ්ඩට කියවන කම වෙදි දියර දැම්මට පස්සේ සමහර වෙලාවට මේ 10 15 මැරෙන්නේ නැති එක දැන්. එහේ මිනිහ මෙරි ආසාවටද? ඔබට රට ඉතුරු කරන්න ඔබට මේ සාසනය ඉතුරු කරන්න මෙහෙර විහාර ටික ඉතුරු කරන්න. එහෙනම් මෙහෙරක් විහාරයක බිඳ බෝධි පූජාවක් හරි මොන හරි පූජාවක් තිබුණා නම් ඕකේ අග්‍ර කොටසක් විතර පින නැගිලි යන්න ඕනේ මේ පිරිස. ඉතියායි යන්නේ මේ මිනිස්සු අමතක කරලා දාලා තියෙනවා. අපි පිටරට දේශනා කරන්නේ ඒව කරන්න ගියේ නැහැ. නමුත් මේ ලංකාදීපය තුල මේ දේශනා කියනවා නම් ඒ කාන්තේ බිඳුනි පළමු කොටම විග්‍රහ කරගන්න ඕනේ පිරිස. අද ওই පිරිස මේ ලංකාවේ ඉන්න පිරිසට සාප කරනවා. අපි තොපි හින්දා මිනි මරු අපි තොපි හින්දායි මේ ගමන අපිට මේ උදා උනේ. අද අපි මෙහෙ දුක් කියන ඔබල හොඳට සැප වේදිනවා. පින් කරනවා පින් ටිකක් බද දෙන්නේ අපිට. සාප කරනවා. ඉතින් ඔය සාපෙට අහු වෙන්න එපා. ඊළඟට අනිත් පැත්තේ උන් ප්‍රබල වෙනවා. එන්නේ. මොකද උන්ට මේ දේව පූජා තියදී දෙවියන්ට බාර කරගෙන උන්ට කරන්න පුළුවන් දේවල් උන් ඒ පැත්තෙන් කරනවා. නිකන්ම හිතලා බලන්න මේ වගේ එකෙක් එහෙම. ඔය ආණ්ඩු පාලනය කරන කාට හරි වැහුනොත් එහෙම. වැහිලා මේ හනිත වෙලා යන්න ඕනේ නැහැ. ළඟ ඉඳගෙන අවවාද අනුශාසන දුන්නොත් එහෙම මොකද වෙන්නේ? රට කාලදායි නේද? ඉතින් ඔබ නවත්තන්න පුළුවන් පිළිවිදින අර කට්ටියටම තමයි. ඒගොල්ලෝ ඒකටම බැඳිච්ච පිරිසක්. එහෙනම් ඒ අය පෙරේත යෝනිය දාලා තියෙනවා. අපි අපේ වැඩේ කරගෙන ගියොත් එහෙන මොකද වෙන්නේ? ඊට පස්සේ ආණ්ඩු මට්ටු කරන අය ආණ්ඩුවට බැලලා හරියන්නේ නැහැ. ඔය රට ජාතිය වෙනුවෙන් කැක්කු මත විච්ච එවුන් තමයි ඔය මැරලා ගිහිල්ලේ. මේක නිසා පින්වතුනි ඒ අය ඔය තත්ත්වේ තියන්න එපා කවදාවත්. මේක හොඳට මතක තියාගන්න මේ අමතක වෙච්ච දෙයක් නිසායි කියන්නේ. මිනිසුන්ට අමතක වෙලා ගිය දෙයක් නේ. ඒක නිසා අද පටන් මොන පින්කම කළත් තමන්ගේ ඥාතිවරු සිහිපත් කරලා තින් දෙන්නේ. ඔය රට ජාතිය වෙනුවෙන් දීපදපු ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒ වගේම ඒ කාලේ ඒ දීපදපු මොකක් හරි බෝම්බයක් හරි පත් වෙලා මැරිලා ගියා නම් සාමාන්‍ය වැසියෙක් හරි ඒ ගින්නට අහුවෙච්ච හැම කෙනෙක්ම සිහිපත් කළා එයාට තින් දෙන්නේ. ඒ මගෙන් අයිඩිට ගන්න කොහොමද? ඊට පස්සේ AI සටන් කරයි අනිත් අයත් එක්ක. ඒ ලෝකෙත් ওই සටන යනවා. සමාධියට දකින්න ඉඳ කියන්නේ. ඔබ නොදන්න කරුණු කාරණා ගොඩාක් තියෙනවා කියලා අපිට මේ රට ජාතිය රැක ගන්නත් ඕන. ඒ පැත්තෙන් උනන් ඒ පැත්තෙනුත් කරුණු කියන්න ඒක කියලා වැඩක් නැති නිසා ඔවා කියන්නේ නැහැ. ඒ විදිහට ගැටෙනවා. නිවන දේශනා කළාම ඉවරයි. නිවන දේශනා කරනකොට ඒකත් එක්කත් ගැටෙනවා නම් ලෝකෙ ගැන දේශනා කරනකොට කොහොමද තියෙන්නේ? ඒක නිසා ඒ වගේ හරියට පරිස්සම් ගෙන්න මේ දේශනා කරද්දී පිංගුතුනි මේ ලැබෙන තින ඒ පිළිසල අනුමෝදන් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පිංගුතුනි මේ පොඩා මේව වැඩි ටිකක් තරේ හිතා ගන්න හරුණ. ඔය තමන්ගේ ඥාතිවරුන්ට පිං අනුමෝදන් කරන වෙලාවේ මේ අද්ද මේ අම්මා විතරක් හිතන්න එපා. මේ අද්ද මේ අම්මා විතරක් නෙමෙයි ඔබට මේ දේවල් කලි අනාදිමත් සංසාරයේ ඉඳලා ආපු අම්මලා හැමෝම ඔය කැපවීමම කළා ඔබ වෙනුවෙන්. එනේ කාම්බිකුට විතර පින් අනුමෝදන් කරන්න එපා. ඒ සියලු දෙනාම දීපත් කළා කරන්න. ඒක නිසා තමයි මේ ක්‍රමවේදයකට පින් දෙන්නේ. පින් දෙන්නත් පැය කාලක් විතර යන්නේ ඒකයි. ඉතින් ඒ කියන වෙලාවට ඒ අයම දීපත් කර කර දීපත් කර කර පින් දෙන්නේ. මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගත්ත මහා උතුම නැති වෙන්නේ. අද ළඟ ඉඳගෙන ඉන්න බෑ. බඩගිනි වෙච්ච ගමන් කනවා කනල්ලගෙන. සිංහයාට බඩගිනි නැති වෙන තාක්කල් මුවන්ට බඩ යටින් යන්න පුළුවන් පිනුම් ගහන්න පුළුවන් සිංහයාගේ පිට උඩ. බඩගිනි වුණොත් මොකද වෙන්නේ? තංගල ගත්තම අරගෙන ගෑවා. එහෙනම් අද ළඟ ඉන්න එකා තමම මරාගෙන කන්නේ නැත්තේ ඇයි? මේ සාර ධර්මයක් ලෝකෙට ඉතුරු වෙච්ච හිමි. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේගේ දහම මේ ලෝකෙට ගේන්නේ මේ දිවි පුදුම පිරිසක් ඉන්නවා. ත්‍රිවිධකේ පපුර තුනුර කරගෙන දුවද්දි තීපියෝක පුච්චන්නේ කියලා බිම දාගෙන දීපිය දීපිය ඔක කියලා ඉලියට කැඩෙනකම් ගහන්නේ නැති. කොඳු වැට කැඩෙනකම් ගහන්නේ නැති. ඒත් මේක දුන්නේ නැතුව ආරක්ෂා කරගත්ත නිසා අන්න ත්‍රිපිටකය අපි අතේ තියෙන. ඒක නිසා තමයි අපි මේ නිවන් මඟ සකස් කරගන්නේ. එහෙනම් මේ මහ උතුමන්ව තේ කරන්න ඕනේ මේ හැම මොහොතකම. නිකන් ওই තොරතෝංචිය නැතුව වාක්‍ය කියනවා නෙමෙයි. ඒක නිසා පින්වදිනේ පින් අනුමෝදන් වෙන වැඩ පිළිවෙල කරන වෙලාවේදී බොහෝම හිත විහිදුවන්න පතුරවන්නේ ඒ අයට. ඒ හිත විහිදුවලා පතුරවන ඒ අයට සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ ඒ ඒ ආකාරයෙන් ඒව නැගිලා යනවා එතකොට. දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වෙන්න ඕනේ මේ ශාසනය රකින්න. ඒකෙන් ඔබට ලොකු පිටුවහලක් එනවා. ඒකයි ඒ අයව සිහිපත් කළා එයාට පින් දෙන්න. අපේ පිනින් ඒ වල දිව්‍ය ලෝකෙ ගියේ නැහැ. එයා දිව්‍ය ලෝකෙ ගියේ එයා කරපු හොඳ වැඩේ හිරේ. හැබැයි පිනින් පෝෂණය වෙන්න පුළුවන් ඒ පිනසට. පිනට සතුට වෙන්න පුළුවන්. අනිත් එක හොඳට මතක තියාගන්න අතීත සංසාරයේ ඇතුලේ දහබල වැඩ කරලා ඇවිල්ලා ඉන්නේ අපි. ඔබ විතරක් නෙමෙයි මාත් එහෙමයි මං විතරක් නෙමෙයි සාස්ත්‍රුන් වහන්සේත් එහෙමයි. මල්ලෝ පොර ගහන්න කියලා එකේ කොන්ද කරලා දාලා තිබුණා. මදකයින්ව අහලා තිනවනේ ඔබ. උඩම මල්ලිට ආදරේ මට වඩා කියලා මල්ලිව කලින් පල්ලේ යන තල්ලු කළා. එහෙනම් අනිත් සංසාරය ඇතුලේ කරගෙන ආපු දහබල වැඩ තිබුණා. ඉතින් ඒව පරිසම්දේන නියමිතයි. ඒ වගේම පින්වදින මේ කාලේ දහබල වැඩ කරාදී අපිත් එක්ක වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙච්ච කිරිසක් ඉන්නවා. පාරදි හම් වෙලා මොකක් හරි වචනයක් කිව්වගෙන උඹ මට මේ වචනේ කියවන්න ඉදා උඹට දෙන්න කියලා ගෙදර ඉන්න ඔක්කොම ටික දාලා ගියක් ඇතුළට ගිනි තියලා දාලත් ඇති අපි. එවුන් පණ පිටින් ගිනි කරද්දි තෝට සාප වෙනවා තෝම මරනවා කපනවා කොටනවා කියලා හිතා ගන්න ඇති මරන වෙලාවේ. ඉතින් දැන් මොකද වෙන්නේ? දැන් පාරට බහින්න බෑ ගල් ගහනවා. දෙයක් කරන්න බෑ ඒකට විරුද්ධ වෙන්න. නිවන් දකින්න යන්න හදනකොට අම්මා විරුද්ධ වෙනවා පාර කපනවා. ඇයි? සංසාරෙම කරේ ඕවනේ. දැන් ඉඩ දෙන්නේ නැහැ ඉතින් මේක කරගන්න. එහෙනම් බින්විතිනි ඔන්න ඕවා සිහිපත් කරගෙන ඒ පිරිසඳ අමාරුයි වැල්ල ඉන්නේ අපි හින්දා අපි කරපු දහබළු වැඩ හින්දා. ඉතින් මේවා හරියට තේරුම් අරගෙන අපි පින විහිදුවලා පතුරවල හරිනවා ඒ අයට ඒ පින ආශිර්වාදයක් වෙලා ඒ වෛරයෙන් ක්‍රෝධයෙන් නිදහස් වෙන්න කියලා. ඉතින් ඒවා මේ අර්ථ සහිතවයි කරන්නේ. මේවා අර්ථ සහිතව අවබෝධ කරගෙන මේ ටික කරගමු. එහෙනම් තීරු දෙනම් සුදානම් වෙන්න බින් අනුමෝදන් කරා. හොඳයි පින්වතුනි නම් බලමුකම සිහිපත් කරගන්න සාස්ත්‍රුන් වහන්සේ විසින් වදාළ දෙවි ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්න ආ වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් ඒ වගේම මේ උත්තම ඒ පිරිස් දේශනා කරන්න ආ වූ සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්න ආ වූ අනිත් පිරිස සිහිපත් කරගෙන ඔබ සිරස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරේ විඳුර පතුල් හරණී පිං විහි දීපතිරි යාවේ මේ උත්තමිය මේ අද්භවී තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේක දෙන මොහොත කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු වදාන දෙය ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් පවත්වාගෙන ආ වූ මේ වගේම මේ ත්‍රිපිටකයේ මාතලෙ අල්ලින් විහාරදී ත්‍රිපිටකේ ගාන්තාරූඪ කළා. ඒ ත්‍රිපිටකයේ තමන්ගේ පණ දෙවන කුලගෙන ආරක්ෂා කරගෙන ආවා වූ අද අපේ අතන ත්‍රිපිටකයේ පත් වෙන කම අපගේ අපේ ලහදිතු කළා වූ සීලම දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරේ විදුර පතුල් හරණේ පිණි දීපදිරිය ආමේ නේ උත්තම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මාණිකවාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොත කර සිහිපත් කරගන්න දසදාසක් ලෝක ධාතු වෙන මේ ස්ථාන වැඩි ආ වූ සීරම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් ඇතුළත මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ආ වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ආරක්ෂා කරන්න ආ වූ ඉන්ද්‍රෝපෙන් සම්සේකර ප්‍රජාපති ආදී ඒ සීරම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීන පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුර පතුල් වරණේ පිං විහි දීපැදිරි යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා සිව්වනක් විද චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් වෙදින මොහොත කර සිහිපත් කරගන්න තම තමන් නවින් ජම්මා අන්තර්ගතවන් දෙදුනාව සීරුම ඥාති දෙමිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු උරු දුව ආදරු ඥාති දෙමිත්‍රාදීන් විශේෂයෙන්ම රට ජාති වෙදින් දීපු දුව ආවෝ ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් ඒ වගේම ඒ කාලේ මිය ගියා වූ ඒ සාමාන්‍ය වැසියොත් ඒ සීරු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ අද මේ විතරක් නෙමෙයි මේට කල්පණුකක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරු උරු ඥාති දෙමිත්‍රාදීන් සීරු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි ත්‍රිදුර පතුරන්නේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අයම් කිසි අභව ස්ථානයේ ඉන්නවනම් ඒ අසමිතේ වාජ රාමණ සංඝයාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් තින් අනුමෝදන් කරන්න. ඒ වගේ පින්නදෙල මොහොතකට තීපත් කරන්න මේට කල්පනා විකක් ඇදුවර තමන් විසින් අවිද්දසාදාන්ට ලක් කරලා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පතු වෙලා මැරලා ගිහිල්ලා අද ඔබ කපනව මරනව කොටනව කියාගෙන ඔබගේ ආර්ය ගමනට බාධා වුණනවා ජෞකී ජීවිතයට බාධා වුණනවා අන්නේ සිරු දිනාවක් තීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආව සීලොම් පුණ්‍ය ගංගා කුසල ගංගා අයය කෙරේ වීදුල පතුලරණී පිංහි දීපති වියාමිනේ අයේ අභවී ස්ථානින් අස මිදේවා අද රාමන සංඝතන වෙනින් සල් සීම ලබත්වා කිර සාදු කියලා එයාට තින් අනුමෝදන් කරන්න ඒ වගේ පින්වදින මොහොතකට සීපත් කරගන්න ජීවතුන් අතර ඉන්න ආපිරිස් විශේෂයෙන්ම තමන් විසින් වේද මාන්දීන් හරියම කරගන්නා වූ ධනෙක කොටස ශ්‍රී සම්බුද්ධ සාසනයේ උන්නති උසස අපකප කරලා කටයුතු කරන්නා වූ මේ පිරිස් සීපත් කරගන්න මේ CD බෙදා හරින්න ඒ වගේම ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ඒ වගේම ත්‍රිපිටක පූජාවන් සිඳ කිරීම සඳහා ආරාම විහාර ගොඩනැගීම සඳහා ඒ තමන් විසින් වේද මාන්දීන් හරියම කරගන්නා ධනෙ අපකප කරලා කටයුතු කරන්නා වූ ශ්‍රමයේ කටයුතු කරන්නා වූ මේ සිළු දිනාවත් සීපත් කරගන්න ඒ වගේම තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුවරු ඥාතී මිත්‍රාදීන් තමන් එක් එකට රැකී රක්ෂා කරන්නා වූ පිළි ස්වාමි දරුවන් ස්වාමි දිනයන් මේ සිළු දිනාවත් සීපත් කරගෙන ඔබ විනාශ කරගත් ආව සීල පුණ්‍ය ගංගා කුසල ගංගා අයා කෙරේ තීසුල පතුල හරිනේ පිං විහි දීපතිරි යාමෙන් ඒ අරියන් කිසි ගහ පළව පතර දෝසාන්ද කර තිනන මේ සිළු දෝසාන්ද කරන් ගහ දුරි මුත වේ වා යක්ෂ පිට විසාද මලකර කුම් බානදී මේ අව දෝසාන්ද කර තිනන මේ සිළු දෝසාන්ද කරන් ගහ දුරි මුත වේ වා යස්වා කටවා හෝ හා ඕල් දෝසක සංකා දෝසාන්ද කර තිනන මේ සිළු දෝසාන්ද කරන් ගහ දුරි මුත වේ වා මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුල දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යටත් තින් අනුමෝදන් කරා ඒ වගේම පිංගුදින මොහොතකට සීපත් කරලා ලව මේ ස්ථාන වැඩිලා සද්ධර්මයේ ශ්‍රවණී කරද්දී ආහාරයෙන් පානයෙන් සන්තර වෙනවා ලැබුණා වූ සර්ව ශක්තිය ප්‍රයෝගී කරගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණී කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගෙන නැති එවනම් මේ ආහාර පාන සැකස්මේලා එදා ඇත ඇති දේල වැවමුණු සකස් කළ ඇලවිලි සකස් කළ කුමුරු වපුල ගෝයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබ අතර කිල්ලේ සව ගන්න කාර අපක බෙල කටයුතු කළා වූ සීල දිනාව සීපත් කරගෙන ඔබ දිනස් කරගත් ආව සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා අයය කෙරෙත් විහිදුර පතුල රණී පිං විහි දීපති රියාමෙන් එය ඇත අභව විස්තාරේ හින්නන ගෙන් අසමි දේවා අජරාවන සංකේතන වෙනින් සරින් සීම ලබත්වා කින සාදු කියලා යට පිං අනුමෝදන් කරන්න ඒ වගේම පිං විදිර මොහොතකට සීපත් කරන දෝ මේ ස්තන්ද විදිර සද්ධර්මයේ ශ්‍රවණී කරදී හීතලෙ පිණින් ආරක්ෂා වෙලා රස්නින් ආරක්ෂා වෙලා මෙතිමදුරංගෙන් ආරක්ෂා වෙලා අධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදාවනේ මේ ස්ථාන භූමි නිසා එවනම් මේ ස්ථාන භූමි ගැනීම සඳහා යම් කිසි මුදලකින් හදලකින් යම් කිසි පුද්ගලික ආධාරයක් කළා නම් ඒ වගේම මේ ස්ථාන වල භූමි වල අයිතිකරුවන් පදිංචිකරුවන් ඇතුළු මේ ස්ථාන භූමි වල සේවය කරන්නාව පිණිස ඒ සියලු දෙනාවත් සිහිපත් කරන්නේ ඒ වගේම මේ ස්ථාන වල ගොඩනැගීමේලා gadulak ගානේ මේ ස්ථාන වලට ගහලා බඳලා කරලා සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාවත් සිහිපත් කරගෙන මිසින්නස් කරගත් ආව පුණ්‍ය ගංගා කුසල ගංගා අයය කියන පීතුල පතුල සරණී පිං විහි දීපැදිරි යාමෙන් ඒ ඇත යම් කිසි අභව ස්ථාන කියන නංගින් අස්මි දේවා අජරාමන සංඝතන වෙනින් සැරින් සිව ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරා ඒ වගේම පිංගදෙල මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ බොහෝ දුර පැහැදිලිව පැමිණෙන නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානට පැමිණුණා. ඒ වගේම මේ ධර්මයේ පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මයික්‍රොෆෝන් ආදී වශයෙන් දේවල් වලින් ඈතින් පිළිසල සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවීව මේ ලෝකේ මේ නෝනම් පිළිවෙල මේ වෙලාවේ සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව උදා තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙනවා. විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාදක පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාද නිසා මම ඒ දායාද ප්‍රයෝගික කරගෙන නිවන් දකින්න ඔබ දෙන පින එයාට අනුමෝදන් වෙන්න කැපයි. එහෙමනම් ඔබ සිනවත් කරගත් අව සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිදුල පතරලනේ පිං විහි දීපැතිරි යාමෙන් එයාට යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අතමි දේවා අජරාමන සංඛ්‍යාත වෙනින් සරණ සීම ලබත්වා කියලා සාදු කියලා එයාට පිං අනුමෝදන් කරන්න. එවනම් පින්තුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, සාස්ත්‍රෝන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බර ධර්මයන්ගේ බලමයි මෙන් සීල දෙනාම් ප්‍රාර්ථනා කරන්නේ මේ ජම්බුද්වීපය තුල ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා සීල දෙනාම් ප්‍රාර්ථනා කරා. ඒ වගේ විග දිනේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බර ධර්මයන්ගේ බලමයි ඔබ සීල දෙනාටම මේ අද්භවය තුල දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා තින් අනුමෝදන් වෙන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.